පින්වතුනි සියලුම දෙනා සාදුකාරයන් දෙන්න. සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කලින් මේ ශ්‍රී සද්ධර්මයේ ඔබ වගේ ශ්‍රවණය කරන්නට කැමති ඒ දසදහසක් ලෝක ධාතුවේ විසෙන්නා වූ ඒ සියලුම දිව්‍ය බ්‍රහ්මාදීන් සිහිපත් කරගෙන ඒ ආයත මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් වූ මාර්ගඵලයන් ඉටන් කියලා හිතාගෙන ඒ වගේම තමන්ගේ ඉෂ්ටකාමී දෙවි දේවතාවුන් ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්දසේකර ප්‍රජාපති ආදී සියලුම දේව සමූහයන් වහන්සේලා වර්සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරලා උතුම් වූ මාර්ගඵලයන් ඉදිරිපත් කියලා හිතාගෙන ඒ වගේම තමන්ගේ නවින් ජම්මාන්තරගතවන් දෙදිච්චේ සියලුම ඥාතිගත මිත්‍රාදීන් සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න විශේෂයෙන්ම ජීවතුන් අතර ඉන්න කාලෙදී ධර්මකාමීව ධර්මයට දැඩිව කටයුතු කරාන අන්නේ පිරිසම සිහිපත් කරගෙන ඒ අයට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නා වූ ඒ උතුම් පිරිසක් දැකගෙන හිත පහදවාගෙන යම් කිසි අභාවිතයක් ඉන්නවන මේ නැත මිද්ද සුදුත මුලිත වෙන්න කියලා මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබ සියලු දෙනාම හිතින් දෙවියන්ට ආරාධනා කරන්න මලගිය ඥාතිවරුන්ට ආරාධනා කරන්න එවිදින් ශ්‍රී සම්ධර්මයේ ශ්‍රවණී කාලට කියන සමන්ත චක්ක වාලේසු ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං මදංකා ධම්ම ශ්‍රවණ කාලෝ ධම්මස්සවන කාලෝ අරං වදන්තා හොඳයි පින්වතුනි පළමු කොටම සිහිපත් කරගන්න අනාදිමත් සංසාර කේන්දරේන ගමනේදී රාග ද්වේෂ මෝහයන්ගෙන් පෙලි පෙලි කටයුතු කරද්දී මමත්වයෙන් ඉඳගෙන තමන්ව මුදුන්පත් කරගන්න කටයුතු කරද්දී ඒ උතුම් අරහතුන් වහන්සේලාට ඒ උතුම් ආර්යයන් වහන්සේලාට තමන් ගැතින් නිගාවක් වුණාන ඒ මහා උත්තමයෝ මාහට කමා කර සිද්ද සේක්වා කින් සියලුම දෙනා ඒ උත්තමයන් වහන්සේලා කමා කර සිටින්න ඒ වගේම පින්තුනි අධිස්ථාන කරන්න මේ ගෝණතර සංසාරයෙන් මිදස් වීම උදෙසා මේ සද්ධර්ම දේශනාව තුළදී උතුම් සෝතාපන්න ඵලයේ පිහිටනවා කියලා ඒ වගේම ඒ දෘෂ්ටි ඍජු කරගත්ත මහතුමෝ ඉන්නවනම් ඒ අය ප්‍රාර්ථනා කරගන්න තියෙන මේ සද්ධර්ම දේශනාව සංගෙනකොට ඒ මාර්ගඵලයන් උප සම්පදා කරගන්නවා කියලා හිතාගෙන පෙර අදිස්ථානයේ යුක්ත ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණී කරන් සූදානම් වෙන සීලම් දෙනවා. දැන් සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී අවශ්‍යම කරුණ තමයි සද්ධර්මයේ ශ්‍රවණය කරන විදිහට සද්ධර්මයේ ශ්‍රවණය කිරීම. සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ කන විතරක් නෙමෙයි. කන විතරයි නම් ඕනේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න මේ පන්සලේ අද මේ වෙනකොට සෝතාපන්න නොවිච්ච එක බල්ලෙක්වත් ඉන්න විදිහක් නැහැ. මොකද ඒ තරමට අපේ හාමුදුරුවෝ සද්ධර්මයේ කතා කරනවා මේ මේ ආරාමවල. එහෙනම් පින්වතුනි කන විතරක් තියාගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරන්න වැඩක් නැහැ. එහෙනම් කන විතරක් නෙමෙයි තවත් අවශ්‍ය කීපයක් තියෙනවා. ඒ ටික සාක්ෂාත් කරගත්තේ නැත්නම් කොච්චර බණ ඇහුවත් පින්වතුනි මාර්ගඵලයක් ලබන්න බැහැ. එහෙනම් මාර්ගඵලයක් ලබන්න කන වගේම තවත් අවශ්‍ය ටිකක් තියෙනවා. ඒ ටික හරියාකාරව ගොනු කරගෙන ඕනේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න සූදානම් වෙන්න. නැත්නම් වැඩක් නැහැ පින්වතුනි කොච්චර බණ ඇහුවත් අන්තිමට සිද්ධ වෙන්නේ ඔය බණ ටිකක් ඇහුණ විතරයි. නිකන් කාලේ නාස්ති වෙනවා. දහම් දැනුම නම් දැනගනි. මම මෙච්චර ධර්මස්කන්ධයක් දන්නවා කියලා මුදුන් වෙලා ඉන්න විතරයි අන්තිමට සිද්ධ වෙන්නේ. ඒක නිසා සද්ධර්මයේ ශ්‍රවණය කරන විදිහට සද්ධර්මයේ ශ්‍රවණය කරන. දැන් ඕක හැමදෙස්සෙම අපි මතක් කරගන්නවා. ඒකයි තියෙන්නේ. ඒකයි හැම දේශනාවකම මම මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන විදිය ගැන කියන්නේ. එහෙනම් දැන් සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ගනිද්දී පළමු කොටම කියනතුනේ සිහිය පිටව ගන්න මම සද්ධර්මයේ ශ්‍රවණය කරන අදිස්ථාන කරන්නයි තියෙන්නේ ඒක. අදිස්ථානයක් කියලා කියන්නේ කියනතුනේ අදිෂ්ඨාන. තාන කියලා කියන්නේ පිහිටල ඉන්නවට. පිහිටනවට. එහෙනම් තමන්ගේ ස්ථාර්ථය කරගැනීමේ උදෙසා තමන්ගේ කැමැත්ත මේ මොකද්ද තමන් මේ යම් ප්‍රාර්ථනාවක් කරනවා නම් අන්න ඒ දේ එලෙස කරගැනීමේ උදෙසා ඒ මත පිහිටා සිටිනවා අදිවෙස. බොහොම වීරයෙන් ඒක කර කර ගන්න දෙයක්. එහෙමනම් සියලුම දෙනාගේ අදිෂ්ඨානයක් තියෙනෝයි දැන් මේ එහා පැත්තට වද්දේට බෝම්බයක් ගැහුවා. මේ වෙලාවේ මම වෙන පැනකට සිහිය පිහිටවන්නේ නැහැ. මට සෝතාපන්න වෙන්න ඕනේ. අන්න එතනම මේක කරගන්න. මේ උදාහරණයකින් ගත්තොත් ඒ විදිහට නිකමට හිතලා බලන්න ඔබගේ අම්මා පනාදින වෙලාවෙදී දොස්තර මහත්තයා කියනවා මෙන්න මේ කරුණ සිහි කර කර සිහි කර කර මේ පිරිත කියන්නේ කියලා. එතකොට ඔබ මේ වෙලාවේ අදිස්ථානයක් කරනවා නේද? මේ ලෝකේ තියෙන රසම කැම හම්බුණත් මොන රූප බැුණත් මොන ශබ්ද ඇහුණත් ඔය මොනව වුණත් මම මේකම කරගන්නවා කියලා මේකම කරලා කොහොම හරි අම්මව බේර ගන්නවා කියලා අදිස්ථාන කරනවා නේද? ඕම ඔය අදිස්ථානයේ යුක්තව තමයි සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ. නැත්තම් බිමුතුන් නිකන් ඔය අහගෙන ඉන්නේ විතරයි. මම ඒකයි කියන්නේ මේ යතිවරයන් වහන්සේලා සද්ධර්මයේ කතා කරනවා. එදා ඉඳලා අද වෙනකම්ම සද්ධර්මයේ කතා කළා අවබෝධ කළේ නැහැ කවුරුත් ඔකයි ප්‍රශ්නේ තිබුණේ. අල්ප මාත්‍රිය පිරිසක් විතරයි අවබෝධ කරන්නේ. ඒකට හේතුව තමයි පිටුදෙනි මේකට ඕනේ උත්සාහයයි උනන්දුවයි. මහා වීරයක් ඕනේ මේක කරන්න. ඔහෙ ආවට ගියාට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. තථාගත සාධනයක හිටියේ මහා වීරයවන්තේ. චක්කුපාල මහරහතන් වහන්සේ අන්ධ බවට පත් වුනේ පිටුදෙනි මහා වීරයෙන් යුක්තව මේ කටයුත්ත කරන්න ගියේ. ඉතින් අපි ඒක කළාද කියලා අපි බලන්න ඕනේ. අපි ඒක කරන්නේ නැතුව නම් මේ ගමන ගිහිල්ලා තියෙන්නේ. අපි තාම මේ බොහොම මේ පැත්තක ඉන්නේ. තව මේ යුද්ධෙට මේ යුද්ධේ තියෙන පළවෙනිම තේනාංගෙට අපි ඇතුල් වෙලා නැහැ කොහොමද? අපිට මහා වීරයක් තියෙනවනේ මේක කරන්න. වැලි මළුවේ දන ගගා භාවනා කරපු මහා උත්තමයෙ ඉඳලා තියෙන. පිදුරු වලින් වට්ටි හදාගෙන ඒ වට්ටි පොඟෝගෙන ඉවරලා වතුරෙන් ඒ වට්ටි ඔලුවට තියාගෙන මේ භාවනාව කරගෙන ගිය පිරිස ඉන්නවා. මේ මාර්ගයේ වඩා ගත පිරිස. ඒ අය කිමතුන් අවුරුදු 10 15 ගිහිල්ලා තේක කරගෙන තියෙන පිරිස ඉන්නවා. තමහර උත්තමයෙ ඉඳලා තියෙන බරටි ගහපුකම ඒ මොහොතේම අරියත්වේ සාක්ෂාත් කරගත්තා. ඉතින් ඒක නිසා අපි දන්නේ නැන්නේ කොයි වෙලාවෙ ඔක සිද්ධ වෙයිද කියලා. කොයි වෙලාවෙ සිද්ධ වෙන්නත් කල යුතු දෙයක් තියෙනවා නේ. ඒක නිතියේ නරලින්දක වතුර ගහන්නේ අපි. නරලින්දත් දැකලා තියෙනවා නේද ඔක්කොම. නරලින්දකේ වතුර ගහනකොට තියෙනදී අපි එකපාරක් ගැහුවාම වතුර එන්නත් පුළුවන්. කීපාරක් ගැහුවාම වතුර එයිද කියලා දන්නේ නැහැ. හැබැයි මොන පාර වතුර ගැහුවා එන්නත් මොකද්ද තියෙන්නේ? ඔක ගහන්න ඕනේ නේද? අමහට 50 වෙනි පාර ගහද්දී ඕකේයි 100 වෙනි පාර ගහද්දී ඕකේයි. ඉතින් දන්නේ නැහැ කොයි වෙලාවෙද ඕක එන්නේ කියලා. එහෙනම් මේ නරලින්ද කියන එක පිටුදුනේ ගහන්න වතුර ටික ටිකෙන් ටික උඩට ගහන එක අවස්ථාවක් මේකට ඒ කාන්තෙල්ල ඔය වතුර ටික වෙන බිමට වැක්කේ. එහෙනම් වතුර ටික බිමට වැක්කේ නැනම් මේක ගහන්න. මොකද නරලීදී ගහලා නැහැ. පස් පාරක් ගහද්දි වතුර එනවා කියලා. දහ පාරක් ගහද්දි වතුර එනවා කියලා කොහෙවත් ගහලා නැහැ. සමහර කෙනෙක් සමහර නරලීන් තියෙනවා. එක පාරයි ගහන්නේ සරස් ගාල වතුරක් කියනවා. සමහර නරලීන් තියෙනවා පිටුදින අවුරුදු 100ක් ගහුවත් වතුර එන්නේ නැති. හැබැයි අවුරුදු 100ක් ගහද්දිත් වතුර එන්නේ නැහැ කියලා කිව්වට ඔය නරලීන් ඇතුලේ මේ මහා යටට මේ පොම්පේ හදලා තියෙන්නේ. එතකොට මහා ගැඹුරකට නම් මේ පොම්පේ හැදිලා තියෙන්නේ. දැන් මේ වතුර මේක මේ නරලින්ද ගහන්න ගහන්න ටිකෙන් ටික මේ වතුර උඩට එනවා. එතකොට යම් මොහොතක ඔබ නරලින්ද ගහන එක නැවැත්තුවා නම් වතුර මට්ටම අන්න එතනින් නතර වෙනවා. ආයි වතුර මට්ටම ආපහු අලුතෙන් පල්ලිහට බහින්නේ නැහැ. මේ මට්ටමට මේක නතර වෙනවා. හොඳට මතක තියාගන්න ඔය නරලින්ද කියන උපමාවේ මේ තමන්ගේ මේ නිවම්මඟ සකස් කරගන්න පුළුවන්. ඔය නරලින්දේ බඩේ සම්පූර්ණයෙන්ම පොළොවට ගැහුවම ඒ පොළොවේ මට්ටම් හතරක් තියෙනවා. හතරවෙනිම මට්ටම තමයි කටින් වතුර එන එක. එක මට්ටමක් තියෙනවා පින්වතුනි ඒ මට්ටමට යනකම් මේ ගහලා ඒ මට්ටම පන්න ගත්තොත් ඒ මට්ටමට පල්ලෙහාට ওই වතුර යන්නේ නැහැ ආයි ඒ මට්ටමේ රැඳෙනවම තමයි ඊළඟට ආයි වතුර ගහලා ඊළඟ මට්ටමට යනකම් මේක පන්න ගත්තොත් ඊළඟ මට්ටම ගාවට යනකම් වතුර රැඳෙනවා එතනින් එහාට වතුර පල්ලෙහාට වැටෙන්නේ නැහැ ඔබ ඕක දාලා යනවා අනේ මට නම් බෑ කරන්න කියලා දාලා ගියා ඊළඟ දවසේ ඇවිල්ලා ආයෙ ඔබ ගහනකොට සිංහදෙන අර මට්ටමේ මේක තියෙනවා. ඒ මට්ටමේ පල්ලෙහාට වැටෙන්නේ නැහැ. තුන්වෙනි මට්ටමෙන් මේක ගහගත්තා ඉන්නවා. තුන්වෙනි මට්ටමෙන් පල්ලෙහාට වැටෙන්නේ නැහැ කවදාවත්. ඊළඟට අවසාන මට්ටමෙන් නම් වතුර මේ නල්ලිද ගහගත්ත කෙනෙක් ඉන්නවනම් අන්න ඒ කෙනාට සිංහදෙන මේ අත්දැකීම් වතුර ටික බොන්න පුළුවන්. ඔච්චරයි තියෙන්නේ. එහෙනම් මේ නළලින් සංකල්පයෙන් තථාගතයන් වහන්සේ ලෝකෙට දේශනා කළේ. එහෙනම් දැන් මේක ගැහුවා කියලා පාඩුවක් වෙනවා. ඔබට දවස් දෙකක් ඉන්නව දවස් දෙකක් ඕක ගහනවා ඒ දවස් දෙකක් ගහපු නිසා හරි යන්තම් හරි වතුර මට්ටම ගිය හෙල්ලිලා හරි තියෙනව නේද ඒ දවස් දෙක නිසා එහෙම නැත්තම් පින්වතුනි ඔබ අදේ නල්ලිද දාලා ගිහින් හෙටවට පස්සේ ඔය දෙක අනිවාර්යෙන් ගහන්න ඕනේ ඒකයි තියෙන්නේ ඔය දෙක අනිවාර්යෙන්ම ගහන්න ඕනේ ආපෞසරයන් අද ගහුවේ නැත්තම් හෙට ගහන්න වෙනව ඔබයි එහෙනම් මෛත්‍රී බුදුහාඳුනගේ ශාසනයට නිවන් දාන ඉන්න අයට පින්වතුනි ලේසි වෙන්නේ නැහැ මේක කරගන්න මෛත්‍රී බුද්ධ ශාසනයේ මේක කල් දැම්මත් ඒ කාන්දේ මෙතනට ගිහිල්ලා තෝ නලලින්ද ගහන්නේ බෑ මොකද මෛත්‍රී බුදුහාඳුනෝ කියන්නේ කුලියට නලලින් ගහන කෙනෙක්ද එන්නේ ඒකයි තේරුම් ගන්න එහෙනම් මේ වීරය කියන එක ඒ කාන්දේම වඩන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මැදක් විතරයි ගිහිල්ලා තියෙන්නේ දැම්මම අතහැරලා දාලා අපේ මිනිස්සු පිස්සු මේ මිනිස්සුන්ට තාම හරියටයි ගිහිල්ලා තියෙන ශාසනය තාම මේක අංගීසර කියනනම් කමන්නේ 90ක් විතර ගිහිල්ලා නම් කමන්නේ ඔය මොනවා කිව්වොත් තාම 150 ගිහිලා තියෙන. එහෙනම් 150ක් තව නිර්වදිතව එහෙමම තියෙනවා. අධිගම අන්තන්දාන වෙන තව කොච්චර කල් තියෙනවද? ඒක නිසා මේ මුණා දෘෂ්ටි වලින් මිදෙන්න. මෙන්න මේ කියපු කාරණාව හොඳට ඔළුවට අරගෙන පින්විතුනි හැකි හැම වෙලාවකම නලින්ද ගහන්න. ඒකයි කරන්න තියෙන්නේ. ඔබ යම් දෘෂ්ටියකට පත් වුණා නම් මේ අවිද්‍යා දෘෂ්ණාලයෙන් ගොඩ නැගෙන මේ භව ගමන නම් මට එපා කියන දෘෂ්ටි ගත වුණා නම් කොයි මොහොතේ හරි. ඒ භව ගමන නැසීම උදෙසා මම මෙතනින් යහට කටයුතු කරනවා කියලා අදිස්ථාන කරගත්තා. අන්න එදා පටන් තින්නතුනි ඔබට තියෙන හැම මොහොතකම ලැබෙන හැම අවස්ථාවකම නල්ලින්ද ගහන්න. රූපය දැක්කනම් ඒ රූපේ පිළිබඳ තියෙන අනිත්‍ය දුක්ඛ අනස දකින්න උත්සාහ කරන්න. දැහගන්න මෙන්න දැරින්න උනාට කමක් නැහැ. දකින්න උත්සාහ කරන්න. ඒතර හැම මොහොතකම ඔබ මේක දකින්න වෙන්නේ අර නල්ලින්ද ටික ටික හරි ගැහෙනවා. ඒතර නල්ලින්ද ටික ටික ගැහෙනකොට තින්නතුනි මේ ක්‍රමක්‍රමයෙන් මේ වතුර මට්ටම උඩට එනවා. එක මට්ටමක් තියෙනවා අර පළවෙනි මට්ටමනේ කිව්වේ සෝතාපන්න මට්ටම කියලා. අන්නේ සෝතාපන්න මට්ටමට යනකම් වතුර ගහන්න තියෙන්නේ වතුර ගහන විදිය අහගන්න. මේ නරලින්ද ගහන විදිය අහගෙන ඒ අහගෙන ඉන්න වෙලාවේ නරලින්ද ගහනකොට තින්නතුනි එක මට්ටමකට මේ වතුර පිරෙනවා. ඒ මට්ටමින් පල්ලෙහාට කවදාකවත් මේ වතුර යන්නේ නැහැ ඊට පස්සේ. ඒ ටික තමයි අමාරුම ටික. ඒතකොට මොකද මේ මට්ටමන යනකම් වතුර ගෙන්න ගත්තාම භූගත ජලය එහෙම මෙහෙම විසිරීලා තිබිච්ච ජලය ඔක්කොම එකතු කරගෙන ඒ මට්ටමට යනකම් පුරව ගත්තා. ඒ මට්ටමට යනකම් පුරව ගන්න නරලින් හොඳ නරලින් කාර්මිකයෙක්ගෙන් ධර්ම මේ කාරණාව අහගන්නවා. ඒ මට්ටමට එහා පැත්තේ යනකම් වතුර පුරව ගන්න හොඳ නරලින් කාර්මිකයෙක් ඉන්නවා. එයා දන්නවා මේ සියලු තාක්ෂණයේ මේක මෙතනින් උඩට ගන්න. අන්න ඒකද තමයි කියන්නේ පිළිදෙණි පරතෝ ගෝතක ප්‍රස්පත්ති කියන්නේ. එතකොට තව කෙනෙක්ගේ මේ මාර්ගයට අවතීර්ණ වෙලා මේ මාර්ගයේ ඉක්මවා ගිය කෙනෙක් ඉන්නවා නම් කවුරු හරි ආන්ගේ කෙනාගෙන් ඕනේ සත් ධර්මයේ ශ්‍රවණය කරන්න. සෝතාපන්න මාර්ගස්ත වඩා සෝතාපන්න පලස්ත හෝ එතනින් එහාට ගිය කෙනෙක්ගෙන් සත් ධර්මයේ ශ්‍රවණය කරද්දී සිංහදෙන තව කෙනෙකුට සත් ධර්මයේ තේරුම් ගන්න හරි ලේසි. ඒ කෙනාට සෝතාපන්න මාර්ගයේ ඵලයට පැමිණෙන්න හරි ලේසි. ඒකට හේතුව තමයි මේ නලලින් කාර්මිකයා මනාවට අවබෝධ කරගෙන තියෙනවා මේ නලලින්ද ගහන්නේ කොහොමද කියලා. එතකොට ඒක නත් පිටින් මේ අද්දවේ හෝ මේට ඉස්සෙල්ලා අද්දවේදී නලලින් ගහපු කෙනෙක්ගේ මේක අහගෙන තියෙනවා. නලලින්ද මේ ලෝකෙට හඳුන්වලා දෙන කෙනෙක් ඉන්නවා. ඒ උත්තරය තමයි තමන්ගේ සම්බුදු ඥාණයෙන් ඒක අවබෝධ කරගන්න. ඒ තමයි සම්මා සම්බුදුන ජානමා. එහෙනම් දැන් පළවෙනි මට්ටමට ගම වතුර නගා ගන්න පිටින් අපි අදවත් මේක ඇවිල්ලා මේ සද්ධර්ම දේශනාවක් කරන්නේ පළවෙනි මේ භූගත වෙලා තියෙන එහෙට මෙහෙට විසිරලා ගිය ජලයක් තියනවා නම් ඕම් ওই ජලයේ ටික ඇදලි ඉරලා අර පළවෙනි තැනට ඇදලා දාන්න. එහෙනම් ඒක ඔබ තනියෙන් නෙමෙයි කරන්න තියෙන්නේ. අන්න ඒක සිහිපත් කරලා බලන්න. එහෙනම් හිමතුනි මේ ආර්ය උත්තමය කියන්නේ මොන තරම් ශ්‍රේෂ්ඨ જાතියක්ද කියලා නිකන් සිහිපත් කරලා බලන්න. විසිරලා ගිහිල්ලා මේලිලා ගිහිල්ලා තියෙන අර නළලින් එක මට්ටමකට නම් වතුර ගෙනත් දෙන්නේ මේ මහ උත්තමයනි. එහෙනම් මේ උත්තමයක හිමතුනි කොහොම වන්දනා කළත් මදි නේද? මේ ආර්ය කියන මහා උත්තමයා. එහෙනම් ඒ උත්තමයෙක් වෙන්න උත්සාහ කරන එක මොන තරම් සාන්තයිද ප්‍රණීතද කියලා හිතලා බලන්න. මේ ගැරහියුදු தත්ත්වෙ ඉඳලා මේ ගැරහියුදු தත්ත්වෙන් අත පිටිරි වෙලා මේ මහා උත්තම தත්ත්වෙට එන්න පුළුවන් නම් මොන තරම් ශ්‍රේෂ්ඨද කියලා බලන්න. ගිහි කුණෙන් ඈත් වෙලා ඉඳගෙන කාම කුණංගෙන් ඈත් වෙලා ඉඳගෙන සාන්ත වූ ප්‍රණීත වූ නිවන සීකර කර ඉන්න පුළුවන් මට්ටමකට ලැබෙනවා කියන්නේ. එහෙනම් මේ උතුණේ ආර්යයන් වහන්සේලාගෙන් තමන්ට සිද්ධ වෙන්නේ මහා සේවයක්. එවනම් ඔබ ඒ ආර්යයන් වහන්සේලාට කොහොම කළත් මදි කියලා වැටහෙන්නේ නැද්ද? මොකද මේලිලා කර වේලා ගිහිලා තිබෙන නාලි දෙක මට්ටමකට ගෙනත් දෙනවලු පිටු එතනින් එහාට ඔබට ආයි අවශ්‍ය වෙන එකක් නැහැ. නමුත් ඒ මට්ටමට එනවා කියලා කියන්නේ පිටුතුනි මේ තාක් මහා දුකක් වින්දනම් වතුර නැතිවීම නිසා ඒ මහා දුකෙන් නිදහසයි. බුදුහාමුදුරුව කියන්නේ ගල් කැට හතක දුක විතරයි ඉතුරු වෙලා තියෙන්නේ කියලා නිතර සෝතාපන්න ඵලයට පත් වෙනකොට මේ මහ පොළවේ තියෙන වැලි පැට පස් කැට ගන්න තියෙන හැම දුකක්ම දුකේ නිදහස වුණා කියන්නේ. එන අන්නේ අවස්ථාව තමයි පිටුතුනි දැන් ඔබට මේ උදා කරගන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒ අවස්ථාව උදා කරගන්න කටයුතු කරන්න. ඉතින් ඒකට එහෙනම් කරන්න ඕනේ මොකද්ද? මනාකොට සිහිය පිටුවලා. සිහිය තමයි අනිවාර්යයෙන්ම වැදගත් වෙන්නේ මෙතන. මේ වෙලාවේ එහා පැත්තේ මොන සද්ද ආවද? ඔය ෆෝන් රින්ග් වෙයි, ඔය මොනවා කළාද? ඒවට සිහිය පිටවන්න යන්නේ නැතුව. මොකද මට දැඩි උවමනාවක් තියෙනවා මේක කරගන්න. අන්නේ උවමනාව හැදිලා එන්න ඕනේ. ඒ උවමනාව නැත්තම් තියෙන්නේ ඒ කොච්චර බණ කිව්වත් මේ අපේ හාමුදුරුවෝ බණ කියන හැම බණ පදයක් පදයක්ම ඔබට ඔලුවට උඩින් යනවා. එච්චර තමයි වෙන්නේ. ඔබට මහ උවමනාවක් තියෙනවනේ මේක කරගන්න. මේ උවමනාව එනනම් විමතුනේ සතර අපායෙන් එහෙකට ඔබ ඇදිලා යන බව ඔබට තේින්න ඕනේ. තමන්ගේ ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් වැටහෙන්න ඕනේ මම මෙහෙම ඉඳලා මනුත් එහෙම මහා කුණු අපායෙදි ගිහින් උපදින්නේ මහා භයානකයි මේක කියන්නේ. මේ මහා දුකෙන් තියෙන මේ දුකෙන් මම ඒකාන්තයෙන්ම නිදහස් වෙලා යන්න ඕනේ කියන මහා හැඟීම තමයි නැති වෙන්නේ. එතකොට තමයි පිළිගන්නේ අදිෂ්ඨාන කරන්නේ නෑ මම කොහොම හරි මේක කරනවා කියලා. එතන එන්නේ தත්ත්වය උදා කරගන්න. අදිෂ්ඨානය කරගන්න ඒකාන්තයෙන් මම මාර්ගඵල ලබන්න ඕනේ. ඒකාන්තයෙන් මම සෝතාපන්න වෙනවා කියන අදිෂ්ඨානය යුක්ත වෙන්නේ සද්ධර්මයේ ශ්‍රවණය කරලා. නැත්තම් බින්දුනේ වැරදිච්ච වැරදුනා නම් වැරදුනාම තමයි. ආයෙ එන්න එපා වැඩක් නෑ නේද දෙන්න. මල කෙරේ තැවිලා මෙතනට ආව කියලා වැඩක් තියෙනවද? මොනව කරන්නද දෙන්නේ? අර කුණු බල්ලෙක් කියලා මෙතනට ආව කියලා මොනව කරන්නද? පයිකක් ගහලා පන්නනවා මිසක්. පිටිසර බණ අහන්න වෙන්නේ නැත්තම් කෑමන මේ කන කොටක ගහ මෙතන කිලිතුල් අලහල යනකොට. එතන කවුද කරන්නේ? තව කෙනෙක් කියලා මට පයිකක් ගහලා පන්නනවා. දුක් කියලා පන්නනවා. අනේ එන්න එන්න ඇවිදිලා වාඩි වෙලා සද්ධර්මයෙන් ශ්‍රවණය කරන්න කියලා කියපු ටික තේරුම් නැති කාලේ මොකද අන්තිමට වෙන්නේ? දුක් කියලා පයින්කා කාලේ කුටි කාලේ දුවන්නේ. ඒකයි බින්දුනි කියන්නේ. ඔය தත්ත්වය උදා කරගන්න එපා ජීවිතේට. මහා අපරාධයක් මේක. අවස්ථාව තියෙන වෙලාවෙ මේකේ ප්‍රයෝජනෙ එක. එහෙනම් දැන් මනාකර සිය පිටෝගෙන සද්ධර්මිය අහන්න. ඊළඟට කරන්න ඕනේ දේ තමයි ටිකුනේ සද්ධර්මිය අහන වෙලාවේ තමයි ඒකාන්තයෙන්ම කර යුතු තමයි අපත් තියෙන්නේ. ඒ තමයි අහන ධර්මයේ එහෙයි කියලා පිළිගන්න එපා. එහෙය ලෝකෙට විහිවුණොත් තථාගත ශාසනයේ ධර්මවලින්ම පිට ඉන්න පිරිසක් එහෙය කියලා කියන්නේ. එහෙයි කියලා පිළිගන්න එපා. ධර්ම ගරුත්වය කියලා කියන්නේ එහෙයි කියලා පිළිගන්න එකට නෙමෙයි. ගුරු ගරුත්වය කියලා කියන්නේ ගුරුවරයා මොනවා කිව්වත් එහෙයි කියලා පිළිගන්න එකට නෙමෙයි. ඒක විමසලා බලනවා. ගුරුවරයාත් එක්ක තර්ක කරන්න යන්න කියලා නෙමෙයි මේ කියන්නේ. ඒක විමසලා බලනවා. මේකේ සත්‍යතාවයක් තියෙනවා. එහෙනම් විමස විමත බලන්න මේ තර්ක කර කර ධර්ම කර කර මේක අවබෝධ කරගන්න උත්සාහ කරන්න. මේ අහන වෙලාවේ මේක කරන්න. තර්ක කර කර තර්ක කර බලන්න මට මේ කියන කාරණා වැටහෙනවද? මේක ඇත්තද මේ කියන්නේ? එතකොට තර්ක කරන ගමන් අනික් කාරණාවක් තමයි තර්ක කර කර තර්ක කර කර ජීවිතේ දාගන්න ඒව තමන්ගේ ජීවිතේ. තමන්ගේ ජීවිත අත්දැකීම් ටිකක් තියෙනවනේ. තමන්ගේ ජීවිත අත්දැකීම් වලින් තමයි හැමදේම අවබෝධ වෙලා ඉන්නේ තමයි. මම කිව්වොත් එහෙම ඔබ මේ නිසා පිළිනව කියන. එහෙනම් ඔබට ජීවිතේ ඒ අවස්ථා නිසා එක වෙලාවක් හරි ඔය පිළිලා තියෙනවා නම් අන්න ඒ වෙලාවේ ඔබට ප්‍රත්‍යක්ෂ වැඩිලා එනවා ඇත්ත නේනම් මේ කියන්නේ මේ කරුණ නිසා මම දෙන්නනි මෙච්චර කල් ඒ පිළීමේ නිදර්ශන වෙලාවේ මට මෙන්න මේව දැනුණා නේ ඔන්න ඔය ටික වැටහෙලා එහෙනම් දැන් පළමු කොට මෙතන කරන් තියෙන්නේ මොකද්ද මේ සාධර්මයේ මේ විදිහට තර්ක කරන්නේ තමන් එක අනුන් එක නෙමෙයි අතක්කා වචනයි කියලා කිව්වේ තර්ක කරලා වෙනස් කරන්න බෑ කියන්නේ ඒක හොඳට තේරුම් ගන්න එහෙනම් දැන් මොකද්ද කරන්න ඕන තියෙන්නේ තර්ක කර තමන්ගේ ජීවිතයට දදා බලන්න ඔය ජීවිතයට දදා බලනකොට මෙච්චර වෙලා යම් කිසි අවිද්‍යාවක් තිබුණා නම් ඔය කර්ම කාරණා නිසා අන්නේ අවිද්‍යාව ප්‍රත්‍යේෂය වෙලා යයි ප්‍රත්‍යක්ෂ වෙනවා කියලා කියන්නේ ඒකයි එහෙනම් දහම අහල කියලා අහල ඇසීම තුලින් දහම අසනකොට වෙන්නේ සද්ධාවන්ත වෙන දහම් වතනකොට විශ්වාසය ජනිත වෙනවා ඒ අසන ධර්මයේ විමර්ශනය කරන වෙලාවෙදී තියෙන්නේ ප්‍රත්‍යේෂය වෙන එහෙනම් දැන් මේ අවිද්‍යාව ප්‍රත්‍යේෂය කිරීම උදෙසානේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. ඉතින් එහෙනම් ඒකටයි දැන් තෝරගන්නේ. එහෙනම් දැන් මම කියවනේ කල විතරක් තිබිලා හරියන්නේ නැහැ ධම්ම අහන්න. කල විතරක් තියලා ධම්ම අහලා ඒක තේරුම් ගන්න පුළුවන් නම් අද දවසේ නිවන් දකින්න. එහෙම කරන්න බෑනේ මේ ධර්මයේ විශ්ලේෂණය කරගන්න පුළුවන් මානසික මට්ටමක් ඉඳන් දරුවෙකුට මේක අවබෝධ කරගන්න බෑ. ඒක නිසා තමයි මේ බුදුහාමුදුරු කියන දේ ඔය 5 6 7 අවුරුදු හොඳයි කියලා ඒ වැඩේ. නැත්තම් දැන් මේ අර කුමාරකාශ්‍යප මාතාවට හම්බෙච්ච කුමාරකාශ්‍යප පොඩි එකෙනා රජුන්ට රජුවන්ට බාර දෙන්නේ නැහැ නේද හදා ගන්න කියන්නේ. මොමු සිගුරක් දාලා ගන්න කියලා කියනවා නේද දරුවා. එහෙනම් දැන් එහෙම කර්තව්‍යයක් තියෙනවා. ඊළඟට එහෙනම් යෝනිසෝ මනසිකාරයේ පවත්වගෙන යන්නේ මොකද? යෝනිසෝ මනසිකාරයේ කියලා කියන්නේ මොකද්ද? යෝනිස පරිසිකාර කරනවා කියන්නේ. යෝනිය කියලා කියන්නේ උප්පත්තිය දෙන තැන තියෙනවා නේද? එහෙනම් යෝනිස කියලා කියන්නේ උප්පත්තිය සකස් කරලා දෙන තැන. උප්පත්තිය සකස් කරලා දෙන තැන කියන්නේ මොකද්ද? අවිද්‍යාව දෘෂ්ණා දෙක. එහෙනම් දැන් අවිද්‍යාව දෘෂ්ණා දෙක කඩල යන කම මේක කරන්න ඕනේ. මනසිකාර කරගෙන ඉන්නවා. මන පවත්වාගෙන යන්න ඕනේ. ඒ දෙසට වහන ආහාර ධර්මයේ ඒ දෙසටම යොමු කර කර ඒ දෙසටම යොමු කර කර කරන් තියෙන මොකද්ද? මේ අවිද්‍යාව දෘෂ්ණා තියෙන ඔක්කොම කඩල යනකම් මේ කටයුත්ත කරන්නේ. එහෙනම් යෝනිසෝ මනසිකාර කියන එක සෝතාපන්න ඵල විතරක් මේ දෙකින් අරිහත්ත්වයට දක්වා බලපූර්ණේ කරන්න අවශ්‍ය දෙයක්. එහෙනම් ඒ උදෙසා කරුණු කරන සකස් කරගන්න. මේ දේශනා අභිවෘද්ධි කරන කෙනෙක් ඒ කාන්තේ ඔබ මඟපල් ලැබිය යුතුයි. මේ කියන විදිහට සද්ධර්මිය අහනවා. එහෙම නැත්නම් ඔබ දිහෙතු කියන්නේ. මේ අත් බැවිච්චල මේක කරගන්න පුළුවන් කියන්නේ නෙමෙයි එහෙම. අහේතුක වෙන්න විදියක් නැහැ. කටේ කියලා කටේ තියාගන්න පුළුවන්. කටේ කියලා වැක්කෙරේ පටන් ගන්න නැහැ. ටික වෙලා කියන්නේ. එහෙනම් අහේතුක කෙනෙක් නෙමෙයි. ಜಾති අන්දෙන් නෙමෙයි. ಜಾති බදිරෙක් නෙමෙයි. එහෙනම් ඔබ දහම අවබෝධ කරගන්න පුළුවන් මානසික මට්ටමක ඉන්නේ. එහෙනම් ද්විහේතුක නෙමෙයි නම් ඊට පස්සේ මේ කියන විදියට හරියටම සිද්දේ පිටවල මම ධර්මයේ ටික අහගන්න කිව්වොත් ඒ කාන්තේම ඔබට සෝතාපන්න වෙන්න පුළුවන්. ඒකයි කියන්නේ මාර්ගඵල කියනවා මේ මහා ඈතක තියෙන හැටි මේ කරන කෙනාට මාර්ගඵල තමයි. නල්ලිත ගහන කෙනාට කවදා හරි වතුර දෙවියන් කියන්නේ නල්ලිත ගහන්න නැති කෙනා කවදා වතුර දුන්නා. නල්ලිත ගහන්න නැති කෙනා කවදා වතුර දුන්නා මාත් එක්ක කතා කරන්න කවදා වතුර දුන්නා. කවදාවත් බොන්න වෙන්නේ නැහැ. ඒකයි කියන්නේ අධිෂ්ඨානයේ වීර්යය තමයි තියෙන්නේ. එකපාරක් වතුර එකපාරක් නල්ලිත ගහුවා කියලා වාහනේ ආවේ නැහැ වතුර නැහැ නේ ඒක මේ වතුර නැහැ කියලා කිව්වොත්. එහෙම කරන්නේ නැහැ. කතාගතයන් වහන්සේව නල්ලිත හදන. ඔය නල්ලිත ගහන්න තියෙන්නේ සාරාසංගේ කල්පරක්ෂය කියලා. ඒ සාරාසංගේ කල්පරක්ෂය පිළිපුරලා හය අවුරුද්ද දුෂ්කර ක්‍රියා කළා හය වෙනි අවුරුද්ද අවසානයේ වල තමයි මේ වතුර වැක්කරෙන්න පටන් ගත්තේ. එහෙනම් දැන් ඔබ හිතා ගන්නවා දැන් ඔබට මේ වතුර එක මේකවත් දෙවතාවක් ගෙවුවා වැක්කරෙන්න කියලා. ඒකයි දින ඒකට තමයි වීර්යය. එක මේ දේ කන්ටිනියුස්ලි කරා. දිගින් දිගටම කරා. ඒකයි තියෙන්නේ. කොහොම හරි කරා. ඔය වචන දෙක තියෙන්නේ. නිතර කරන්න. ඒ කියන්නේ එක දිගට කරන්න කොහොම හරි කරා. මොන වැඩේ තිබ්බත් කරා. එක දිගටම කරා. ඔය වචන දෙක තියාගන්න ඕනේ මොකද? ඔය ව්‍යාපාර කරන මහතුරුන්ට ව්‍යාපාරික ඔය උපදෙස් දෙනකොට කන්සිස්ටන්සි පර්සිස්ටන්සි කියලා වචන දෙකක් තියෙනවනේ. ඔය වචන දෙක ව්‍යාපාර කරන අයද උගන්වන කොහෙන් අරගෙනද උගන්වන්නේ? මේ බුදුදහම තුලින් අරගෙන උගන්වන්නේ ඔක්කොම. බුදුහාමුදුරන්ගේ ක්‍රම මේක. භාවිතා බහුලීකතා. එහෙනම් භාවිතා කරන්නේ නිතර බහුලව භාවිතා කරන්නේ මේ. හැම මොහොතකම භාවිතා කරන්නේ. මොකද පින්වත්නි ලෝකෙන් එතර වෙන එක නේද නිවන කියලා කියන්නේ. ලෝකෙන් එතර වෙන එක නම් නිවන කියලා කියන්නේ. එතකොට මොකද වෙන්නේ? එහෙනම් එතර වෙන්න තියන්නේ ලෝකෙන් නේද? ලෝකය කියලා කියන්නේ එහෙනම් ඔබගේ ඇහැට පේන ඔක්කොම ලෝකෙ නෙමෙයිද? කනට ඇහෙන ඔක්කොම ලෝකෙ නෙමෙයිද? නාසයෙන් දැනෙන ඔක්කොම ලෝකෙ නෙමෙයි. එහෙනම් පින්වත්නි ඔබ මේ ඇස් දෙක අරපු ගමන් ඔබට ලෝකෙ නේද පේන්නේ? එහෙනම් ඔය පේන එකෙන් නේද නිදහස වෙන්නේ? පේන්නේ නැති එකෙන් නිදහස වෙන්න තියෙන්නේ නේද අමාරු? ඇහෙන පේන දැනෙන ඔය දෙයකින් නේද ඔබට නිදහස වෙලා යන්න තියෙන්නේ. අල්හර ලෝකේ ඉන්න ජීවීන්ගෙන් නිදහස් වෙන්න කියලා කියන්නේ නැහැ නේද බුදුහාමුදුරුවෝ. මොකද අල්හර ලෝකේ ඉන්න ජීවීන් නිසා ඔබට කවදාවත් දුක ජනිත වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියලා තියෙන ඔබට දුක ජනිත වෙන යමක් තියෙනවා නම් අන්න එකෙන් නිදහස් වෙලා යන්න කියලා. එන හැමදෙස්සම පිංගුතුනි ලෝකේ ඔබට පේනවා නම් ඒ ලෝකෙන් ඈත වෙන්න ඔබට ලේසියි. එහෙනම් දැන් මොන දේ දැක්කද? ඒ දේ තුල ධර්මානුකූලව දකින්න පුළුවන් ක්‍රමවේදයක් හදාගන්න. මොකක්ද දැක්කද? ඒකයි මම කියන්නේ දෙල්කොලේ කොස්කොලේ වුණා නිවන් දකින්න ක්‍රමවේදයක් තියෙනවා. නැතුව නෙමෙයි. ඒ හැම එකක්ම ක්‍රමවේදයක් හැදලා තියෙනවා. කොහොමද මේක වෙලා තියෙන්නේ? මොකද්ද මේකේ තියෙන්නේ කියන අවබෝධයෙන් අවබෝධයෙන් අවබෝධයෙන් අවබෝධයෙන් පත් වෙන්න පුළුවන්. මේකට සෝතාපන්න ඵලයට පත් වෙච්ච කෙනා දහසක් නැයින් ප්‍රතිමන්දිත සෝතාපන්න ඵලයේ කිව්වේ ඒකයි. එහෙනම් දහහක් න්‍යායයන් ගන්න පුළුවන් මේ නිවන් මඟ හදා. ඕන එක ඕනේ දරකින් මොනකක් දැක්කත් ඒ වෙලාවෙ යා කල්පනා කරනවා අනේ මේක කොහොමද මෙහෙමද මෙහෙමද මෙහෙමද මෙහෙමද කියලා. ඒක නිසා අපි මුදින ඒ තත්ත්වය උදා වෙනවා. එහෙනම් දැන් යෝනිසෝ මනසිකාරී කිරිකම දෙකක් යෝනිහ මනසිකාර කරන්නේ මේ අවිද්‍යා තෘෂ්ණා දෙක කැඩලා. එහෙනම් අද පටන් ඔබට වැටහිලා යන්න ඕනේ තමයි මේක දෙන්නේ ඔබව මේ සතර ගමනේ අරන් යන්නේ මෙන්න මේ කියන අවිද්‍යා තෘෂ්ණා දෙක මේක මම කොහොමද නතර ගන්න. ඒකට හැම මොහොතකම මිනිතේ මේ හතර ගමනේ තියෙන භයංකර ස්වභාවය මෙනෙහි කරමින් ඉන්න ගමන. ඔය බල්ලෙන් දැක්කට පස්සේ සිංහදෙනි මේ බල්ලට අනේ අපරාධ කියලා යන්න හදන එපා. ඒ බල්ලගාව මොහොතක් නතර වෙයි. දිව්‍ය ලෝකයක් දැක්කල දිව්‍ය ලෝකෙ නතර වුණ නැතුනට කමක් නැහැ. සිංහදෙනි බල්ලෙන් දැක්කම බල්ලගාව මොහොතක් නතර වෙලා ඒකට පොඩ ඇඟ දාලා බලන්න. බල්ලගේ මුණයි ඔබගේ ඇඟයි දාලා බලන්න. බල්ලගේ ඇඟයි ඔබගේ මුණයි දාලා බලන්න. මේ මොන අපරාධයක්ද මේ වෙන්නේ යන්නේ කියේ. මම මේකේ නිදහස නැද්ද කියන එක හැමදේසෙම මෙනෙහි කරනවා. අන්න එතකොට සිංහදෙනි මහා උමනාවක් හදනවා මේකේ නිදහසෙයි. අර හොරිකර හැදලා කුණුවේවි දුවන බල්ලෝ ඉන්නේ ඕන තරම්. ඉතින් මිනිහෙන් දැක්කට පස්සේ මොකද්ද බත්තික දෙන්න විදිහට ගල්පාරක් ගහන්නද හිතෙන්නේ? නිකන් හිතලා බලන්න. මිනිහෙන් ඒ ඒ ඒ ඒ සතාව මිනිහෙකුට දැක්කහම බත්තික දෙන්නද ගල්පාරක් ගහන්නද හිතෙන්නේ කියලා. බලන්න මේ සත්‍ය කරගත්ත හරියක්. ගල්පාරක් ගහලා පන්නන මිනිහෙකුට හිතෙන්නේ දැක්කම ඇයි අසෝචි කරාගෙන නම් මේ පණුව හැලි යනවා. මොන දුකෙන් දුකටද පත් වෙන්නේ මේ ඔය අපිට පේන තැන ඉන්න කෙනෙක් මේ නොපෙනෙන තැන් වල ඉඳගෙන අසූචි කරන අසූචි උර උරා සරා සරාග ආදයන් මේ හැරවක හැම මොන දහ ජරා මරණවකටද මේ වැටෙන්නේ යන්නේ. අද ඔබට පොඩ්ඩක් අතේ හැරෝ විදිලා කියන අයලා දෙනවා නම් ඒකත් ඊයන් කියලා වැත්ත කර දාන්න හදා. නමුත් එහෙමදනි අර වගේ තැනකට ආව ගමන් වෙන කරන්න දෙයක් නැතිකම නිසා මොකද කරන්නේ? ඒවට කඩ දින රාස් ගලලා දින. අපි ඒ කාලේ හිටපු වෛද්‍යවරුන්ට තිබුණ හොඳ ක්‍රමයක් තමයි පින්වදින ඔය ක්‍රමය. ඔය භූතයන්ගෙන් ඒ ගෙඩි පණ ගෙඩි පිළිකා සුව කරන ක්‍රමයේදීත් තිබුණා. ඒ අවුරුසිය වැකට දාලි මෙල්ලා අර හැරෝ ගෙඩිය සම්පූර්ණයෙන්ම අදිනව එහෙම මොනුසියල වුණා. තිරිසන් සතාගෙන් ලෙඩ හොඳ කරන ක්‍රමයේදීත් තිබුණා. ලෙඩ කූඩැල්ලු කියලා හැම ඉන්නේ. මේ ලෙඩ කූඩැල්ලු කියන. ඒ ලෙඩ කූඩැල්ල වරගෙන ඉන්නලා එහෙම ඉබ්බට පස්සේ එහෙම දින මොකක් හරි දිනනනම් ඒක ඔක්කොම මේ විස දෙය ටික බිරා අයින් කරනවා. ඔය මට්ටමලේ නිකුත්ටි අන්තිමට වැටෙන්නේ යන්නේ ගිහිල්ලා. ඉතින් මේක හොඳටම තේරෙන්නේ අපිට මේ අස්පනා අපිට මේ ධර්මයක් ඇහෙන වෙලාවේ මේ ස්ථාන වලට එන්න පුළුවන්කම තියෙන වෙලාවේ ක්‍රමක්‍රමයෙන් නිකුත්ටි අපි මේ නිවන් මාර්ග පැත්තට යනවා මිසක් එතනින් පරිබාහිරව එහාට යන්න හදන්න එපා. දැන් අපි ඔබට පිළිවෙන්නේ අපි මේ ක්‍රමක්‍රමයෙන් මේ ගමන ආවේ. මේ ගමන ඇවිදින් නිකුත්ටි මේකින් කෙලවර කරගන්න වැඩි පිළිවෙල සූදානම් ඉන්නේ දැන්. ඉතින් ඒක ඔබතුම ඔබ සියලු දෙනාටමත් ඒක අයිති. ඒ අයිති ඔබ ගන්න. මහා මංගල සූත්‍රයේ බුදුහාමුදුරු දේශනා කරන මැද තැනක තියෙනවා නේද සමනානච්ච දර්ශනං කියලා. ඒ සමනානච්ච දර්ශනේ වුණා. ඒ සමනානච්ච දර්ශනේ කෙනෙක් ගන්න බලන්න. සමනානච්ච දර්ශනං කියලා කිව්වේ මේ හාමුදුරු කෙනෙක් දැකගත්ත කෙනෙක් නෙමෙයි. ඒ ශ්‍රමණ ගතිගුණයේ තමන් තුළ පිහිටව ගන්න වැඩ පිළිවෙලක් කරගත්තා. එහෙම නැත්නම් පින්විතනි අන්තිම කාලේදී ගිහිල්ලා මේ කුණු වෙලා මැරිලා යනවා දන්නේ. ඔය ටික හැමදෙස්සම සිහිද ගන්න. ඒ ශ්‍රමණ ගතිය තමන් තුළ පිහිටව ගන්න උත්සාහ කරන හැම මොහොතකම. ඒකේ තියෙන ආස්වාදයේ දකින්න තියෙනවා. මේ ලෝකේ තියෙන ආදීනවේ දකින්න හැම මොහොතකම. ඒ දැක පිළිතුර මේ නිවන් මඟටම අවතීර්ණ වෙන්න පුළුවන් තරම්. මෙතනින් එළියට නම් දුවන්න එපා එක මොහොතක්වත්. මහා භයංකර සතරක් තියෙනවා. ඒක හරියටම විස්තර කළොත් පිළිතුර මේක හරියට මහා ගංගාවක ගහගෙන යන වෙලාවට ඔබට කොටයක් අහුවෙනවා. ඔය කොටේ උඩට ඔබ නැග ගන්නවා. ඔය මනුස්ස ජීවිතේ කියන්නේ කිව්වොත් අර මහා ගංගාවේ ගලාගෙන යන කොටේ උඩට ඔබ නැග ගන්නවා. එහා පැත්තෙන් මේ යනවා කිඹුල් මෙහෙට. අනිත් පැත්තෙන් දියසුලි කැරකි කැරකි එනවා ඇදලා ගන්න සරස් ගන්න. ඇදලා ගත්තා නම් එහෙම කෙදීම ගම්පතුලට ගිහිල්ලා ගහන්න. ගහලා ආයෙ උඩට එන්නේ මල මිදීම විතරයි. ඊළඟට මහා කිඹුලු තඩියම යනවා. මහා මාළු යනවා. මිනි කන මාළු. ඔය ඔක්කොගෙම බේරිලා යන්තමින් නැගගත්ත පින්වදින එර කොටේකට. දැන් ඔය කොටේ ඉඳගෙන ඈත ඉස්සරහ පේන්න පටන් ගන්නවා. ඕන්න දියල්ලා තියෙන්නේ දැන් මෙතනින් යනවා. දැන් මොකද කරන්නේ ඔබ? ඔබට තේන්න තියනවා නම් පින්වදින තව අවුරුදු 60කින් දියල්ලා කියලා. ඒකනේ මම මේ දැන් කතා කරන්නේ අද ඉවිදිච්ච එක ගැන. තව අවුරුදු 60කින් දියල්ලා තියනවා. දියල්ලේ පල්ලයට වැන්න කොහෙට වැටෙයිද දන්නේ නැහැ කියන්නේ. එහෙනම් දැන් මොකද්ද කරගන්නේ? ඉක්මනට මේ කොටේ ඉවුරකට පැලගන්න එක නේද කරන් තියෙන්නේ. කොටේ යන්න වාලිය යන්න නැතුව. එහෙම නැත්නම් කොටේ උඩුගම් බලා අරන් යන්න එක නේද තියෙන්නේ. ඉතින් කොටේ උඩුගම් බලා යන්නේ නැහැ නිකන්. කොටේ ඉවුරකට ඇදෙන්නේ නැහැ නිකන්. කොටේ ඇදෙන්නේ පල්ලෙහාටමයි. ආ නේද මීදේ කර කර මීදේ කර කර පිටුදෙන මේ උඩට යන්න ඕනේ මේ. උඩුගම් බලා යන ගමන කියලා කිව්වෙ ඔන්න ඕකට. එහෙනම් මේ උඩුගම් බලා යන ක්‍රමවේදය තමන්ගේ හදා ගන්න. ඒක නිකන් හැදෙන එකක් නෙමෙයි. ඒක මහා වීර්යකින් හැදෙන එකක්. මේ මහා වීර්යයක් වඩන්න ඕනේ ඒකට. ඒකද මහා වීර්යයක් තියෙන්න ඕනේ. නිකන් හාල් පාරුවන්න නිවන් දකින්න බෑ කියලා කියන්නේ ඒකයි. ඔය නිකන් ඉන්න මිනිස්සුන්ට නිවන් දකින්න බෑ. ඒකට මහා වීර්යයක් තියෙනවා. ඉතින් මේ වීර්ය ඔබ තුළ තියෙනවා නම් මේකද මේ වීර්ය දවසින් දවස වැඩි කරගන්න. ඒ වීර්ය දවසින් දවස වැඩි කරගෙන උපරිම උත්සාහ කරන්න මෙතනින් කොහොමද කරට යන්නේ? මේ ඔළුව උඩට පදින්න. මොකද දවසින් දවස ඔබ යන්නේ අර දියල්ල ගාව. දියල්ලේ පල්ලෙහාට වැන්නකොට කොහෙට වැටෙන්නේ කියලා දන්නේ නැහැ. මහා ගල් පරවතින් දරොත් කාලේ වැටලා කෑලි කුඩු වෙලා එන්නේ දන්නේ නැහැ. ඊළඟට ගහක මොහු ගාලේ වැදලි විල අතපය කල්ලේද දන්නේ. ඊළඟට කම්මේ කිඹුලා ඉන්න හොටරකට ඒකයි කඩ ඇතුළට වැටෙන්නේ දන්නේ. ඊළඟට මිනි කන මාළු ටිකක් ඉන්න උන්ගේ කඩ ඇතුළට වැටෙන්නේ දන්නේ. මොකද ඒකාන්තයෙන්ම අපිට නිහි වෙන දෙයක් තමයි ඔය DL එක වැටෙන හැම මොහොතකම කිඹුතේ කොටේ ඔබයි මෙන් වෙනවනේ. කොටෙත් එක්ක මොහු වැටෙන්නේ නැහැ නේ අපෝ. එහෙනම් කොටෙන් ඔබ මෙන් වෙනවා. එහෙනම් මෙච්චර වෙලා පිළිසරණක් වෙලා තිබුණා කොටේ. හැබැයි ඔය කොටේ කියන්නේ සාර දැන නෙමෙයි. ඔය කොටේ ගොඩ වෙච්ච තව පිරිසක් ඉන්නවා. එහෙන් මෙහෙන් ආපු පිරිසක් ඉන්නවා. දිලි මකුලුවා ඉන්නවා. විද්දොත් එහෙම ඉවරයි. එහෙන් ආපු නයා ඉන්නවා. ගැහුවොත් ඉවරයි. එහෙන් ආපු මේ දිලිය කොටියක ඉන්නවා. කෑවොත් ඉවරයි. තව ඔය ආදිවාසීන් ටිකද ඔය හැම කෙනෙක්ම මේ කොටේ ඉඳලා ඉන්නේ. එහෙනම් මේ මහා භයානකයි මේ කොටේ ඉන්නේ කියලා. හැබැයි කොහොම හරි ක්‍රමවේදිකින් මේක උඩට පැදගෙන ගිහිල්ලා නැත්නම් ඉවුරකට තල්ලු කරගෙන ගිහිල්ලා ඉවුරෙන් උඩට පැනගන්න පුළුවන් කමක් ලැබුණොත් ඔන්න මහා අවස්ථාවක් උදා වෙනවා තමයි ජීවිතේ මේක. ඒක නිසා පින්වතුනි මේ අවස්ථාව නිකන් කරන්න බෑ. ඔබට තියුණා නම් ජීවත් වෙන්න වීරිය. මේ මෙතන ඉන්න පිරිස හැම කෙනෙකුටම පින්වතුනි යම් මේ මට්ටමට අරගෙන ජීවත් වෙන්න මහා වීරියක් තිබුණා නේද? ඒ වීරියෙන් යුක්තව නේද ජීවත් වුනේ? උදේ 8ට උදේ 6ට විතර නැගිටලා රස්සාවට දිව්ව නේද ඔබ? ඒ රස්සාවට දුවල ඉඳලා ආවද පහ ආය හත වෙනකොට නේද ගෙදර ආවද? එහෙනම් බස්වල තැලිතැලි ගිහිල්ලා බස්වල තැලිතැලි ඇවිල්ලා කවුද දැන් ඔෆිස් එකේ මිනිස්සුන්ගේ මැනුනහා ඔය කටයුතු ඔක්කොම කරන්න වීරියක් තිබුණා නම් පින්වතුනි ඔය වීරියෙන් මේ නිවන් මඟට දැම්ම නම් ඔබ නිවන් දකිනවා නේද? ඒක නිගන්න තියෙන්නේ. ඒක නිසා පින්වතුනි ඒ වීර්යය එහෙමම තියාගෙන මේ නිවන් මඟට පිවිසෙන්න. නිවන් මඟට පිවිසලා ඉන්නලා ඒ හත් කටයුත්ත කරගන්න උත්සාහ කරා. එහෙම නැත්තම් වෙන්නේ අර මහා තර මේ මේ මේකෙන් පල්ලෙහාට වැටෙන්නේ. දියන්නේ. ඒ දියන්නේ පල්ලෙහාට වැටෙනවා නම් මොකාව වේද කියලා දන්නේ නැහැ. ඉතින් ආපහු සැරයක් යන්තම් මම කොටේම අහු වුණොත් එහෙම ඔන්න දැන් තව chance එකක් එනවා මේ වැඩේ කරගන්න. එහෙම නැත්තම් එහෙම ඉතින් ඉවර තමයි. එහෙම නැත්තම් ඉවර තමයි. එච්චර තමයි කතා කරන්නේ. එයා ගැන මොකුත් කතා කරන්නේ නැහැ. මොකද ගල්පරේ දොඩ වෙන චෝක් ගාලා චෝක් වෙලා ගිහම උල්කට මුළු වෙලා. එහෙනම් ඒ තත්ත්වය තමයි ජීවිතේට උදා කරගන්න එපා පිටින් කවදාවත්. තමන්ට මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා තියෙන මේ මනුෂ්‍ය ජීවිතේ උත්තරීම ප්‍රයෝජනය ගන්න. ඒ උත්තරීම ප්‍රයෝජනේ ගන්න ඕබ. මනුෂ්‍ය ජීවිතයක් ඇදෙන බත් ටිකක් කාලා ජීවත් වෙන්න නෙමෙයි බල්ලුත් බත් කනවානේ. හරහුත් බත් කනවා. බල්ලන්ට හරක්ට කරන්න බැරි එකම එක දෙයක් තියෙනවානේ මනුෂ්‍යයන්ට කරන්න පුළුවන් එක දෙයක් තියෙනවා. එකම එක දෙයක් තියෙනවා කරන්න බැරි. ඒ තමයි මොකද්ද? පාරිලෙයි ඇටාට කරගන්න බැමිච්ච දෙයක් තියෙනවා නේද? පාරිලෙයි ඇටත් තින්කලා නේද? පාරිලෙයි ඇටත් බුදුහාඳුනට යමක් එන දිලා බුදුහාඳුනට අපෝපත්තාර කරලි වෙලා පිනක් තහවක් කරගත්තා නේද? හැබැයි පිනක් කරගත්තර දහමක් කරගන්න බැරි වුණා නේද? එහෙනම් පින්වදින මේ මනුස්සත්වයක් ලබා ගත්ත කෙනෙකුට සත්‍යෝ ඉක්මවාගිය යමක් කරන්න පුළුවන්. අන්න ඒ දේ තමයි පින්වදින මේ කුසලේ නගා ගන්න. අකුසලයේ දුරු කළා කුසලේ නගා ගන්න. එහෙනම් මේ කුසලේ නගා ගන්න එක කරගන්න මනුස්සත්වය ලැබිච්ච වෙලා. ඒකද වීර්ය වඩා යම් නූපන් කුසලයක් තියෙනවනะ. අන්නේ නූපන් කුසලේ උප්පද්ද ගන්න උත්සාහ කරන්න. අනුප්පන්නාන කුසලාන ධම්මාන උපාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරපති චිත්තං පග්ගන්නාති පජහති කියන තැනට එන්න. නූපන් කුසලයක් තියෙනවා නම් ඔබ සෝතාපන්න කුසලයේ උපද්දවගෙන නැත්නම් පිටුතේ වීර්ය වඩන්න. නොකා නොවි හරි වීර්ය වඩන්න පිටුතේ ඒක කරගන්න කලින්. මොකද මේක වෘතල් වෙන වැඩක් නෙමෙයි ජීවිතේ පිළිබඳ ප්‍රශ්නයක් නේ. අම්මට හෙලිකාවක් හද ලෙඩන්නේ දුක් විඳින්නකෝ ඔබ උඩ පැනපැන ඉන්නවා. ඔන්න ඕකනේ පොඩ්ඩක් හිතන්න බලන්න මේ මනුස්ස වර්ගයාට තේරෙන්නේ නැති දෙයක් තියෙනවා. මේක තේරෙන්න නම් පින්වදින මේක තේරිච්ච කෙනෙක්ගේ මනටි ගහන්න ඕනේ. තේරෙන්න නම් මේ. ඒකයි කිව්වේ මේ හතර අපායේ තියෙන මහා ගිනි දුක දැකලා ඉඳින හතර අපායේ යමේ නිදහස වෙන්නේ. අන්න එතකොට ඒ කෙනාගේ මේ දහම් අහන වෙලාවට පින්වදින තමන්න හතර අපායේ මැවි මැවි එනවා. ඒ මැවි මැවි ඇවිල්ලා පින්වදින මෙතනින් නිදහස වෙන්න මහා උනන්දුවක් ඇති වෙනවා. මම ඔබගේ ප්‍රශ්නයක් අහන්නම්. මට මේකට උත්තරයක් දෙන්න. හත් දවසක් ඔබට දිව්‍යමය සැප දීලා දවස් දෙකක් ඔබට කසේකින් තලනව හංකඩේ ගැලවිලා යනවා. ඔය දෙන දේට ඔබ කැමතිද? දිව්‍යමය සැප දවස් හතක් අරගත්තට පස්සේ දවස් දෙකක් අපා දුක දෙනවා. දැන් ඔය දිව්‍යමය සැප ගන්න කැමතිද? ඔබ ඔබගෙන් අහන්න. ඔය දෙකම ගන්න අපේ හම්. දෙකම ගන්න නැහැ කියලා දැන්. පළවෙනි එක ගත්තොත් දෙවෙනි එක නොමිලි. ඒක ගන්න වෙනවා. මං අහන්නේ එහෙනම් මේ දිව්‍යමය සැප ගත්තොත් ඒ මට්ටමට මේක ගන්න කියොත් එහෙනම් දිනුතරින් අර මහා අපාදු කැමතිද? දිව්‍යමය සැපයට කැමති වෙන්න පුළුවන්. නමුත් දිව්‍යමය සැපයත් එක්ක ආපෞතරයක් අරම එකක් එනවා නේද? එහෙනම් දිව්‍යමය සැප දවස් 7ක් වින්දා දිනුතරින් අර අපාදුක දවස් දෙකක් විදිහට කැමති නැහැ නේද? එහෙනම් නිකමට හිතන්න බලන්න පිංගු. එහෙනම් මේ මනුස්ස ජීවිතයක සැප ලබන්න කියලා ගිහිල්ලා මහා කුණක් නේද මේ ජීවිතේට උදා කරගන්නේ? ඕක පොඩ්ඩක් හිතලා බලන්න. ඔය තරුණ පිරිස් විශේෂයෙන් මේ දේවල් ගැන හිතලා බලන්න. ඔය සැපයක් කියන සැප හොයාගෙන ඉන්න සැපක් නැති ලෝකේ සැපක් නෙමෙයි හොයන්නේ. මං අද ඔබට ඔප්පු කරලා පෙන්නන්නම් සැපක් නැති බව මේ ලෝකේ. තථාගතයන් වහන්සේ දුක්ඛෝ ලෝකේ පරිත්‍යාග කියලා මේ ලෝකේ දුක මත තීරලා තියනවා කියලා ඒ කාන්තෙන්ම කියලා තියෙනවා නම් පින්වතුනි ඒක යා වෙනසක් වෙන විදියක් නැහැ. ඒක අනිවාර්යයෙන්ම ඔප්පු කරගන්න පුළුවන් නැති කියන මේ ඒකාකාරව මේ ලෝකේ දුක මත තීරලා තියෙනවා මිසක් එක මොහොතක්වත් මේක සැපයයි කියලා පනවන්න දෙයක් නැහැ කියන සැපය කියලා පනවනවා නම් පිටුතේ මේ දුකින් නිදහස් වීමක් කරන්නේ වෙන දෙයක් සැපය කියලා පනවන්න බෑ. යම් දැනක දුකක් තියෙනවා නම් ඒ දුකින් නිදහස් වෙන දැන සැපයි. එහෙනම් නිවන් සැපය කියන්නේ මොකද? නිවන් සැපය කියලා කියන්නේ පිටුතේ යම් කිසි දුකක් තියෙනවා නම් ඒ දුකින් පිළිපෙළී හිටියනම් ඒ පිළිම නැති දැන තමයි නිවන කියලා කියන්නේ. අන්න ඒක නිසා තමයි තථාගතයන් වහන්සේ කියලා තියෙන්නේ පිටුතේ ලෝකේ අනිත්‍ය දුක් අනාත්ම ලෙස බලන නිවන නිත්‍ය දුක් අත්ත්ව ලෙස බලන කියන. එහෙනම් නිවන නිත්‍යයි කියලා කියන්නේ ඇයි? නිවන නිසා පිළිදෙන නිවන ඇතුළේ ඉන්න කෙනෙක් පිළිදෙන. එහෙනම් පිළිීමේ නිදහස වෙන නිසා නිවන නිච්චයි. පිළිීමේ නිදහස වෙන නිසා නිවන නිච්චයි. ඒක තමයි නිච්චතාවය කියලා කියවෙත. පිළිීමේ නිදහස වෙන නිසා. එහෙනම් යම් තැනක පිළිීමක් තිබුණා නම් පිටු යන්නේ පිළිීමේ නිදහස වෙනවා නම් ඒක තමයි සැපය කියන්නේ ඒක තමයි ආස්වාදය කියලා කියන්නේ. ඔය ටික මනාවට හොඳට අවබෝධයට ගන්න ඕනේ. එහෙනම් මේ තරුණ ජීවිතයේ තියෙන මරණකම තේරුම් ගන්න හොඳ ආකාරය. තරුණ ජීවිතයක දෙන වටකම තේරුම් ගන්න ජීවිතේ උඩගිනි තදා ඉන්නේ නැතු උඩ පැනපැන ඉන්නේ නැතු මේ සසර ගමනේ නිදහස් වෙන්න උත්සාහ කරන්න පුළුවන් තරම් අඩුම තරම් ජීවිතේ මම මේ කියන්නේ පැවිදි වෙන්න කියලා නෙමෙයි. පැවිදි වෙන්න නම් මහා ශක්තියක් තියෙනවා, මහා හේතු වාදනාවක් තියෙනවා. නමුත් මම කැමති කෙනෙකුට පුළුවන් පැවිදි වෙන්න. ඒ කටයුතු එහෙම ඉස්සෙල්ලා ඉඳගෙන මේ අපැවිදි මේක නිදහස් වෙලා එක භවයක් දෙන්න මේ සසරට කවද ඉඳලා දාන්නේ? කවද වෙනකන් තව යන්නේ? එහෙනම් ඔන්න ඔය ටික ගත්තට පස්සේ තියෙන්නේ ඔබට දෙන්න බැරිද අවුරුදු 60ක් ඔය මුළු සසරේ. අවුරුදු 60ක් දෙන්න මුළු සසරට. මුළු සසරම ගොඩනගා ගන්න. ඒ හිතර බලන්නකෝ මේ දේවල්. ලෝක සත්‍ය අසත්පුරුෂ ඇසුරේ ඉන්නකම් පින්විතනේ ඔබට ගොඩ යාමක් නැහැ. මොකද අසත්පුරුෂ ඇසුරේ ඉන්න වෙන්න පින්විතනේ අවිද්‍යා චෛතසිකයේ බහිණ හිත් තමයි ගොඩනගන්නේ හැම මොහොතකම. පුළුවන් නම් සබ්‍රහ්මචාරී මහන්සියලා ඇසුරු ඇසුරු කරන්නේ හැම මොහොතකම බිමුදිනේ කවදාකවත් උඩගෙඩි දෙන්නේ නැහැ, ගිනි ගොඩවල් දෙන්නේ නැහැ තමයි. ඇත්ත ඇදි හැටියෙන් පහදලා දෙනවානේ හැමතිස්සෙම. කවදාකවත් කියන්නේ නැහැ කාර් එකක් ගන්න එක සැපයි කියලා. නමුත් අල්ප ගෙදරක නම් යමොත් එහෙම කාර් එකක් ගන්න හිතන් ඉන්න කියලා එයා දෙන්න මහා ගිනි ගෙඩි යන්නේ. ආ හොඳයි හොඳයි කාර් එකක් ගන්න. කාර්තන නියමයි කියලා කියන්නේ. ඒක තමයි ක්‍රමනේ. කසාද බඳින්න කියන පස්සේ ආ හොඳයි හොඳයි නියමයි කසාද බඳින්න ඉන්න කියලා දෙනවා. හොඳයි ගිනි ගෙඩි දෙනවා අපාත් කරගෙන. ඔය ගිනි ගෙඩි කාවක ඊට පස්සේ මොකද කරන්නේ? කරත්තේ මැද ගත්ත ගොනා වගේ ඉඳලා ගෑණියෝ කරත්තේ දාගෙන කරත්තේ අදිනවා. ඕකනේ සිද්ධ වෙන්නේ. කරත්තේ දාගෙන ඉන්නලා කරත්තේ අද්දද්දි ඉන්නවා. ඊට ළමයි හදනකොට පස්සේ ළමයි ටිකත් ඔකට දාගන්න. ව්‍යාපාරයක් තියෙනවා ව්‍යාපාරෙත් ඔකට දාගන්න. යාන වාහන ටිකක් තියෙනවා යාන වාහන ටිකත් ඔකට දාගන්න. ඔක්කොම ටික දාගෙන ඉන්නලා ගොනා බෙදමු කරත්තේ ආවුණා වගේ ගොනා වගේ යන කරත්තේ අදගෙන අදගෙන යනවා. දැන් මෙතන ඔය කරත්තේ අදපයි නෙමෙයි ඉන්නේ. තාමත් කරත්තේ අදිනයි නෙමෙයි ඉන්නේ. හොඳට සීගෙන බලන්න. එහෙනම් තාමත් කරත්තේ අදිනයි මෙතන ඉන්නවා නම් පිටුතුනි මේ කරත්තේ ගොනා බඳින්න යන ගොන්නුන්ට කියලා දෙන්න එපාද මේක? එහෙනම් මේකට විරුද්ධ වෙලා හරි යනවා. කරත්තේ බඳින්න ඉන්න ගොනු ටික ගෙන්නල ඉවරලා මේ ගොනුන්ට පැහැදිලි කරලා දුන්නොත් එමේ උඹලගේ කරේ බඳින්න යන්නේ මෙච්චර මහා ආසාර මේ මෙච්ච මහා බරක් මේ බඳින්න යන්නේ ඕක බැඳගත්තට පස්සේ ඔතනින් යන අවුරුදු 50ක් 60ක් ඕක අදින්න වෙනවා. ඉතින් ඔයිට වඩා හොඳ නැද්ද ඔය කරත්තේ බැඳගන්න නැතුව ඉන්න එක කියලා කිව්වනම්. හැබැයි අසත්පුරුෂයෝ කවදාවත් ඔහොම කියන්නේ නැහැ නේද? තමන් කොච්චර දුක් විඳින්ද කවදාවත් කියන්නේ නැන්නේ අම්මේ තාත්තේ අසත්පුරුෂ වෙන්නේ ඔන්න ඔතනදී. අම්මා තාත්තා දොස්තිගත වෙලා ඉන්නවා. තමන් විඳින දුක කොච්චරද කියලා තමන්ට වටහා ගන්න බැහැ. තමන්ට තේරෙන්නේ නැහැ තමන් කරත්තේ බැඳපු ගොනෙක් කියලා. පුළුවන් ද එහෙල අයින් වෙන්න? මෙතන ඉන්න එක මහත්තයෙක් කියන්නේ මට කරත්තේ එහෙල අයින් වෙන්න පුළුවන්ද කියලා. අයින් වෙන්න බැහැනේ. කරත්තේ බැඳන්නේ. දැන් කරත්තේ බැඳගෙන නාස්නනු විඳගෙන ඉවරලා නාස්නනු දින ආර කට්ටිය ගැත්තේ. උඹ බලන්න උත්සාහ කරලා ගැලවෙන්න. අදිනවා නාස්නනු කඩල යන්නේ. නාහේ කඩල යන්නේ අදින්නේ ඊට පස්සේ. කෙවිත පාර වදින්නේ ෆටාස් ගාන. ආයේ ලේසියෙන් ගැලවෙන්න බැහැ. එහෙනම් පිටුදේ කරත්තේ බඳින්න කලින් ගල හිතන්න තිබුණානේ ඕක. එන හැම මොහොතකම පිළිගන්නේ මේ ලෝකයේ තියෙන සාරත්තේ දකින්න හදන්න එපා. එහෙම එකක් මේ ලෝකේ නෑ. ඒක තනිකරම මිත්‍යා දෘෂ්ටිකයෝ විසින් හදාගෙන මේ මිත්‍යා දෘෂ්ටික අදහසක් ලෝකෙට දීලා ඉවර වෙලා. ඒ මිත්‍යා දෘෂ්ටිකයෝ තමන්ගේ ඔළුව පුරවනවා මේ දේවල් වලින්. මේ දේවල් වලින් පිරෙව්වට පස්සේ තමයි පිළිගන්නේ ඔබට හිතෙන්න පටන් ගන්න මේවා හරි සාරයි කියලා. අසූචිය කියන එක පොඩ්ඩක්වත් සාර නෑනේ. නමුත් විද්‍යාඥයෙක් කිව්වොත් එහෙම තමන් මෙන්න මේවා කාලා පිට වෙන අසූචියක් තියෙනවා නම් ආන්ගේ අසූචියෙන් පිළිගහන එක කරන්න පුළුවන් කියලා ඔබගේ වටේ පිරෙයි මිනිස්සු. අද ඔබට වාතය කියක් ගහලා පන්නන අවස්ථාවක් ආවත් පින්විතනේ අන්නේ දාට පින්විතනේ ඔබට දෝත අල්ලගෙන ඉදී මේ වැඩේ කරන්න කියලා. එහෙනම් මේ දෘෂ්ටිගත වීමක් නේ තියෙන්නේ තනිකර. අසත්පුරුෂ ඇසුරෙන් තමයි යෝග වෙන්නේ. මිත්‍යා දෘෂ්ටික ඇසුරෙන්. මිත්‍යා දෘෂ්ටිකයෝ කියලා කියන්නේ පින්විතනේ මේ ලෝකයේ සාරයි කියලා අල්ලගත්ත පිරිසට. සම්මා දිට්ඨියට පත් වෙන කම පින්විතනේ ඒ යම් අදු වැඩි වශයෙන් මිත්‍යා දෘෂ්ටිය තමයි තියෙන්නේ හිතුල. එහෙනම් දැන් මොකද වෙන්නේ අදු වැඩි ලෙස මේක අල්ලගෙන ඉවරලා මේ ලෝකයේ සාරත්වයේ පනවනවා ටික ටික. ආ මේක මෙච්චරට සාරයි මේක මෙච්චරට සාරයි මේක මෙච්චරට සාරයි කියලා. ඒ සාරත්වයේ පැනෙවට පස්සේ මොකද වෙන්නේ? ඔබ තුල හට ගන්නවා අර දෘෂ්ටිය ඊට පස්සේ. මේක හරි සාරයි නේ කියලා. ඒතර සාරයි කියන දෘෂ්ටිය හට ගන්නවා සුභයි කියන දෘෂ්ටිය හට ගන්නවා. සුභයි කියන දෘෂ්ටියත් එක්ක සාරයි කියන දෘෂ්ටිය එනකොට ඔබට හිතෙනවා මේක සැපයි කියලා. සැපයි කියන දෘෂ්ටියත් එක්ක එනකොට මොකද වෙන්නේ? මේක හැම මාසෙකේ පවත් ගන්න පුළුවන් කියලා දෘෂ්ටියකට බැඳලා තමයි ඊට පස්සේ මේ සාදර ගමන යන්න හදන්නේ. බලන්න කරගන්න ගිනි ගෙඩියා. එහෙනම් පින්වදින මේ අවිද්‍යාව වපුරන අවිද්‍යා චෛතසිකයේ තමන්ගේ හිතවල නිරන්තරයෙන් අසුරු කරන හදන දෘෂ්ටි චෛතසිකයේ තමන්ගේ හිතවල නිරන්තරයෙන් අසුරු කරන හදන අසත්පුරුෂයන්ගෙන් වෙන් වෙන්න පුළුවන් තරම් සම්බ්‍රාහ්මචාරීන් මහන්තිලා නිරන්තරයෙන් ආශ්‍රය කරන්න උත්සාහ කරන්න. මගෙන් ඇවිල්ලා අහද්දි පොඩි ළමයි පැවිදි කරලාට කමන්නේ නැද්ද කියලා. ආයි ඔබට දෙන්න උත්තරයක් නැහැ නේ පින්වදින. මොනවද මේ තරල දෙන්නේ ඔය අහන්නේ? ඒක හරියට මේ තමන්ගේ දරුවා. බස් එකක් එනකොට පාරේ ඉන්නව දරුවා. එනේ දුගෙන් දුගෙන් ඇවිල්ලා මං අහනවා අර බස් එකේ යනවා ළමයා යට වෙන්නේ යන්නේ මං ළමයව ගත්තට කමක් නැද්ද කියලා. දැන් මම මොකක්ද දෙන්න උත්තරේ? මගෙන් අහන්නේ දෙයක්ද ඔය? නැත්තම් පින්වද දෙනවා අසත්පුරුෂ ආශ්‍රයයට වැන්නට පස්සේ ඒ දරුවෝ ඉවරයිනේ තනිකර. මහා විනාශයක් නේ කරගන්නේ ලෝකේ සාරයි කියලා ගිනිහිට දුන්නාට පස්සේ පින්වදුනේ ඔය සාර වූ ලෝකේ පස්සේ දුවන්න හදනවා මේ මිනිස්සු. නමුත් ලෝකේ සාර නැහැ නේද? නැසි දෙයක් පස්සේ දුවලා දුවලා දුවලා අන්තිමට ઈચ્છා භංගත්වයට වැටෙන්නේ නැද්ද? ඒ ઈચ્છා භංගත්තේ මැටිච් එක මං හොච්චියට දෙන්න දිනවා ගිහිල්ලා. පොඩි කාලේ ඉඳලා දරුවන් උගන්වනවා ලෝකේ අල්ලපන් පුතේ ලෝකේ අල්ලපන් අපිට හදන්න බැරි වෙච්ච ලෝකයක් තියෙනවා මම දොස්තර කෙනෙක් වෙන්න උත්සාහ කළා මට බැරි වුණා මුවත් දොස්තර කෙනෙක් මියන් පුතේ කියලා. පොඩි කාලේ ඉඳලා මම දෘෂ්ටිගත කරලා ලෝකේ සාරයි පුතේ සාරු ලෝකේ මල්ලපන් මේක මල්ලපන් මේක මල්ලපන් කියලා. තල්ලු කරගෙන ගිහිල්ලා අන්තිමට කොහොම හරි ඔය ඩිග්‍රී එක ගන්නවා. ඩිග්‍රී ගත්තකම මම මොකද වෙන්නේ? උපාධිය අරගත්තට පස්සේ එකපාරට මොකක් හරි දෙයක් නිසා තමන්ට හිමි වෙන්න කියන දෙයක් නැති වෙලා ඉන්නවා. මෙච්චර කල් හිතන් හිටියේ මොකද්ද? මගේ වශයෙන් මේක පවත් ගන්න පුළුවන් උත්සාහයෙන් මේක ගන්න පුළුවන් කියලා. දැන් උත්සාහ කළා තමන් වශයෙන් පවත් කරගෙන ඒක කරගන්න බැරි වෙච්ච එකම මොකද වුනේ? අයියෝ මට මේක සෞද්දුවා ඉදිරිය වැඩක් නැහැ කියලා ගියා කෝච්චියට ගියා එල්ල දෙන්න. ආරම්භලයි තාත්තලා ලොකු තෑගක් හම් වෙනවා. මොකද්ද? කඳ වෙනමයි බෙල්ල වෙනමයි. ලොකු තෑගක් හම් වෙනවා. අවුරුදු 23ක් ඉදිරි ඉස්සෙල්ලා මේ වදලා. හැබැයි තවල මේක හදනවා මේ අම්මයි තාත්තයි මේ තවල මේක හදනවා අපි හිතේ ලෝකේ අනිත්‍ය දුක නැත්නම් වටලා දින පුතේ මේන්න මේකයි தත්ත්‍රි මේ ලෝකේ කිසිම සාරත්වයක් නැහැ මේ සාරයි කියලා අපි හිතාගෙන දෘෂ්ටියක් විතරයි තියෙන අසත්පුරුෂ ආශ්‍රය නිසා නිරන්තරයෙන් අපිට ওই දේවල් උදා වෙනවා අසත්පුරුෂය ඇවිල්ලා කියනවා පුතේ මේක සාරයි කියලා එකක්වත් කනකට ගන්න එපා ඔය එකව සාරත්වයක් නැහැ පුතේ මේ එකක් නිසා ඇලෙන්න අපි මහා විනාශයටපත් වෙනවා විතරයි වෙන්නේ ඇලීමක් නිසා දුක් තුනක් හට ගන්න ඔය දුක් තුන නිසා නිරන්තරයෙන් අපිට දෙලින්නයි සිද්ධ වෙන්නේ එනම් මෙන්න මේ තෙලීමෙන් දුරු කරගන්න මේ දරුවට නිරන්තරයෙන් සත්‍ය පහදලා දෙනවා මේ ලෝකේ තියෙන. නිරන්තරයෙන් සත්‍ය පහදලා දෙන මොකද වෙන්නේ මේ දරුව පිංගුතුනි දැනගන්නවා මේ ලෝකේ අනිත්‍යයි දුක්ඛයි අනත්තයි අසුභයි කියලා. එහෙනම් මේ ලෝකෙ මට තිබ්බත් එක නැත්තත් එක කියන සංකල්පෙට ඇවිල්ලා තියෙනවා මේ ලෝකෙ ඉන්නවට වඩා හොඳයි මම මෙතනින් අයින් වෙන්නේ. අන්න ඒක නිසා ඒක නා සම්මාදිටියට පත් වෙලා නිරන්තරයෙන් උත්සාහ කරනවා පිංගුදේ සම්මාදිටියක මේ කාලේ ගත කරන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රගුණ කරන්න. ඒක නාට සම්බන්ධයක් ඉන්න පුළුවන් මොකක්ද? ඒ දුවෙක් නා. ඒ දුවට ඔය සම්බන්ධයක් ඇදෙන්න පුළුවන්. සම්බන්ධයක් ඇදිනවට පස්සේ මොකද වෙන්නේ? ඒ දුවර ඒ සම්බන්ධෙට මූණ දෙනවා. හැබැයි යම් අවස්ථාවක් එනවා ඒ කොල්ල මේ කරදරේ. ඒ කොල්ල කරදරය කියලා පිංගුදේ කවදාක කියලා බෙල්ල දියයිද? නෑ මොකද ලෝකයේ අනිත්‍ය දුක කරත් තවත් මනාව කොට වටහාගෙන තියෙන්නේ මේ අනිත්‍ය වෙච්ච එකක්වත් පටිච්ච කරන්න බෑ කියලා තේරුම් ගන්න ඉන්නේ අනිත්‍ය වෙච්ච දේවල් පටිච්ච සමුප්පාද කරන්න කියලා පිංගුදෙනි මහා දුකින් දුකටපත් වෙලා නිකන් ඉන්න වෙන්නේ එහෙනම් ওই කාරණාව මනාව කොට තේරුම් ගන්න නම් තමන්ගේ දරුවට ওই කාරණාව දෙන්න පුළුවන් නම් පිංගුදෙනි තමන් සාර්ථක අම්මෙන් තාත්තේ නැත්තම් ඇත්තටම කියන්නේ තමන් මිනි මරණය නැත්තම් වෙන්නේ පිංගුදෙනි තමන් මිනි මරණය අයින්දක දරුවගේ ජීවිතයක් විනාශ කරන්නේ අම්මේ තාත්තගේ පළවෙනි වකීම තියෙනවනේ දරුවෙක් හදන්න කලින් ක්‍රියාක තියෙනවනේ හැම කෙනාටම කියන දරුවෙක් හදන්න කලින් බුරුවන්න අවුරුද්දක් දෙකක් හරි මේ හදන්න මේ හැදිරෙන්න කියලා. ඔය දේවල් ලෝකෙට ඕනේ තියෙනුනේ නැත්නම් මේ මහා විනාශයෙන් විනාශයක් උදා වෙන්නේ. මහා අපරාධයක් කරගන්න ජීවිතවලට. ඔය අපරාධ ජීවිතවලට කරගන්න හදන්න එපා. ජීවිතවලට කළ දෙන්නත් එපා. තමන්ගේ දරුවෙකුට යහගුණේ දෙන්න. යහපත කියන්නේ මොකද්ද කියලා සලකලා දෙන්න. ඔබට අවුරුදු 60ක් කියන වගේ දෙරිසේ දරුවාට පොඩි කාලේ ඉඳලා දෙන්න. දරුවන්ට අවුරුදු 60ක් වෙනකන් ඉන්න එපා ඒක කරන්නේ. දැන් දරුවන්ට අවුරුදු 20යි නම් පිටුතුරි ඇඟිල්ලෙන් ඇනලා කියන්නේ. පුතේ මට 60ක් ගිහිලා තේරුණේ මම 60ක් ගිහිලා නිදහස් නැද්ද ඔබ 20 දෙනි නිදහස් වෙන පුළුවන් නම් කියලා. මේ දේවල් වලින්. අනිත්ක පිටුතුරි මේ මනුස්ස ලෝකයක් කියලා කියන්නේ හැමතිස්සෙම තමයි යමක් කරලා අපහාය ආස්වාදී ගන්න ඕනේ අවස්ථාවක් තියෙන්නේ. නිකන් පිටට පහළ වෙන්නේ නැහැ කිසි දෙයක්. කල්ල සුක්ක විපාකම්. කල්සුදු කර්මයක් කරගත්ත නිසා කල්සුදු විපාක විදිහට ඉන්න අවස්ථාවක් මේ තියෙන්නේ. ඒකත් හොඳට තේරුම් ගන්න. දැන් ඔබට ගියා ඉබේ හම් වුණාද? නැත්නම් ගිහ හදාගත්තා. නව දීමේ ලෝකේ කියන තැන තියෙන්නේ ගියවල ඉබේ හම් වෙනවා. එහෙනම් මේ කාම සුගතියේ මේ පින පරිසන්දේන තැන තියෙන්නේ අන්න එතන හරියට. එහෙනම් මේ මොහොතේ දිනෙදි මොකක්ම හරි කරන්න ඕනේ මේ දෙයක් ලබන්න. නිකන් ලැබෙන්නේ නැහැ කිසි දෙයක්. එහෙනම් ඉතින් මේ මනුස්ස ජීවිතේ උත්සාහ කරන හොඳ නැද්ද මේකෙ මෙදේ? උත්සාහ කරගෙන උත්සාහ කරගෙන තට්ටු පහේ ගියක් හදන්නට වඩා හොඳ නැද්ද දිනෙදි? උත්සාහ කරගෙන මේකෙන් මිදෙන්න හදන්නේ. මේකෙන් මිදෙන්න බැරි වුණා ඊට පස්සේ තට්ටු පහේ ගියක් උපදිනවනේ කියන්නේ. දැසිදස්ස පිරිවරාගෙන අලංකාර දේවල් ඔය ඔක්කොම පිරිවරාගෙන අනුන්තර දිවෙලෝක ගැන උපදීන. දිවෙලෝක ගැන ප්‍රාර්ථනා කරන්නේ අපි කවුද? මොලයා බුද්ධියක් තියෙන කෙනෙක් දිවෙලෝක ගැන ප්‍රාර්ථනා කරන්නේ. මොලයා බුද්ධියක් තියෙන කෙනෙක් ප්‍රාර්ථනා කරන්නේ නිවන් දකින්න. යන නිවන් දැකීම නිසා කරුණු කරගෙන යද්දී බැරි වෙලා හරි නිවන් දැක ගන්න බැරිනොත් මොකද වෙන්නේ? උත්තරින් අපටි විජ්ජන් දෝ බ්‍රහ්ම ලෝකෝ හෝති. යම් හේකින් නිවන් සාක්ෂාත් කර ගන්න බැරි වුණොත් එහෙම බ්‍රහ්ම ලෝකෙ ගිහිලා උපදින්න. ආර්ය මෛත්‍රී කර්මස්ථානිය වැඩුවා. එහෙනම් මේ මාර්ගය යවදින්න වෙච්ච කෙනෙක් එක්ක දිව්‍ය ලෝකෙ එක්ක බ්‍රහ්ම ලෝකෙ එක්ක මනුස්ස ලෝකෙ. හැබැයි ඊට වඩා හේතු සම්පatti සහිතවයි උපදින්න ගියේ. එහෙනම් මේ ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කරගන්න. මුලාවට වැටෙන්න එපා ඒක බින්දු මාත්‍රයක්. තරුණ ජීවිතය නිකන් නාස්ති කරගන්න එපා. මේ ගිනිගෙන සමාජයේ ආශ්‍රය කරන එක අඩු කරගන්න පුළුවන් තරම්. ආශ්‍රය කරන කෙනෙක් නැත්තම් දිනෙදි පුළුවන් තරම් තනියෙන් ඉන්න උත්සාහ කරන්න. මොකද වැරදි ආශ්‍රයකට වැටිච්ච ගමන් ඔබ විනාශ කරනවා. ඒ කියයි අහන්න දෙයක් නැහැ. ඔබගේ ඇතුළත දෘෂ්ටි දානවා ඇති වෙන්නේ. මම මේ කියන්නේ වරුදු කියලා බලන්න ඔබ නිකන් සමාජයට ගිහිල්ලා බලන්න. දැන් මේ වෙලාවේ ඔබට දිනෙදි පුදුමාකාර තැනසීමක් හිතට එන්නේ. ඒක නිසා තමයි ඔබ පැය 3-4 ඉඳගෙන බණ අහන්නේ. පැය 3-4 ඉඳගෙන ඔබ බණ අහනවා. ඒ බණ අහන්නේ පිංගුදිනේ ඔබ තුල මේ මහා ශාන්තියක් උදා වෙන නිසා. මොකද ඒකට හේතුව මේ බණ අහන එකත් ආස්වාදයි නේද? බණ අහන එක ආස්වාද උනේ ඇයි? ආස්වාදයෙන් ජනිත වෙලා ඉන්න පිළීමක් දුරු වීම නිසානේ. යම් පිළීමකින් පිළිලේ පිළීමෙන් අයින් වෙනකොට මේ ආස්වාද. එහෙනම් බණ අහනකොට ආස්වාදය කියන්නේ පිංගුදිනේ මේ සතර නිසා ඔබ පෙළිනවා. බලාපොරොත්තු පොඩි බැලගෙන ඔබ පෙළිනවා. ඔන්න ඔය පිළීමෙන් ඔබ යම් මොහොතක නිදහස් වෙනවා. අන්නේ නිදහස් වීම නිසා තමයි ඔබට ඔය කියන ආස්වාද උදා වෙලා ඉන්නේ. ඒක නිසා තමයි පිංගුදිනේ බණ අහන්න කැමති. සියලු රස පරදවා ධර්ම රසේ නම් නැගීගෙන ඉන්න පිංගුදිනේ මුලික පරිසං වෙන මොන රසේද? පැණි රසට ලුණු රසට වඩා ධර්ම රසේ නම් රස. එහෙනම් මුලින්ම පරිසං වෙන මොන රසේද? ධර්ම රසේ. ඕක අතහැර ගන්න බැරි වෙනවා ගිහිල්ලා නැත් තමයි. දැන් ධර්මයේ වුණා තමයි පාවිච්චි කරන්නේ මොකකට විතරද? නිවන් සාක්ෂාත් කරගන්න විතරයි. නැත්තම් වෙන්නේ මොකද්ද? නිවන එකක් ධර්මයේ තව එකක් පිංගුදිනේ. ඒකට හොඳට මතක තියාගන්න. වහලෙට නගින වහලේ කියන්නේ එකක්, වහලෙට නගින ඉනිමඟ කියන්නේ තව එකක්. ඉනිමඟ අල්ලගෙන හිටියොත් වහලෙට නගින්න බෑ. අනේ ඉනිමඟ ෂෝක්නේ රත්තරන්නේ කොච්චර ෂෝක්ද කීකී ඉනිමඟ අල්ලගෙන හිටියොත් එහෙනම් මොකද වෙන්නේ? කවදාකවත් වහලට නගින්න පුළුවන් වේද? කවදාකවත් බැරි වෙනවා වහලට නැග්ගා. ඒක හොඳට තේරුම් ගන්න. කවදාකවත් වහලෙන් නැග්ගන්න බැරුව දුකින් දුකට පත් වෙන සිද්ධ වෙන. ඒකයි ස්වභාවය. ඒක නිසා වහලෙන් නැග්ගන්න පිටුදී වහලෙන් නැගින් ඉනිම ගල්ලන්න යන්න එපා. ඉනිමක පාවිච්චි කරන්නේ බොහොම පරිස්සමෙන් ඉනිම පාවිච්චි කරන්නේ වහලෙන් නැගින්. අද මම දැකලා තියෙනවා ගොඩාක් පිරිස්මින් උදේ ඉනිම ගල නැගපු තැනට වෙලා වෙයි ඉන්නවා. ඉනිමක උඩ හිටගෙන ලෝකයාට කියනවා බලහංගෝ ඉනිමක බලහංගෝ ඉනිමක කියනවා. වහලේ බලුවර එකෙක්වත් නැහැ. කාලේ අතීතේ නැගලා එක්කෙනෙක් දෙන්නෙක් යන්තම් වහලේ නැගලා එහා පැත්තේ බැහැලිලා. ගොඩාක් අය ඉනිමකේ තමයි තාමී. ඉතින් මේ දේවල් මනාවට තේරුම් ගන්න. නිවන මොකද්ද කියන එක තේරුම් ගන්න බින්ද රාගක් හේව නිබ්බහනං, වේශක් හේව නිබ්බහනං, මෝහක් හේව නිබ්බහනං. ඔතනින් එහාට දෙයක් පණවන්න හදාගන්න එපා. ඕනෙම දෙයකට ඇලුනොත් ඉක්මතුනි දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛෙන් පීඩාවට පත් වෙනවාම තමයි. මොන දෙයකට ඇලුනා ධර්මයට ඇලුනොත් එච්චර තමයි. මම ඔබට කියනවා කරණීයමෙත සූත්‍රේ පාඩම් කරන්න කියලා. දැන් ඔබ කරණීයමෙත සූත්‍රේ පාඩම් කරනවා හරි ආසාවෙන්. දැන් පාඩම්. දැන් කරණීයමෙත සූත්‍රේ පාඩම් හිටියා කියන්නේ ඵලයක් නෙමෙයිද? තමම විදි උදා කරගත්ත ඵලයක් නෙමෙයි. මාර්ගඵල ගැන නෙමෙයි මම මේ කියන්නේ. ඵලයක් නෙමෙයිද ඔය? ඵලය. එහෙනම් ඔය ඵලයේ හැදිලා තියෙන්නේ මොනවැද්ද? කතා කරන්න ඕක නෑ. ඵලයේ හැදිලා තියෙන්නේ මොනවැද්ද? හේතුන්ගෙන්. හේතුන් පටිච්ච සම්භෝතං හේතු භංගාල විරුද්ධති නේද? ඈ හේතුන් ගැළපීලා බැඳීමෙන් සකස් වෙච්ච ඵලයක් නේද ඔය සූත්‍රේ මතක තියෙනවා කියලා කියන්නේ. එහෙනම් හේතු නැති වුණොත් එහෙනම් මොකද වෙන්නේ? ඵලය විරුද්ධ වෙනවා නේද? එහෙනම් ඕක මතක තියාගන්න ඕනේ කියන එකට මේ ආතතනිය වුණොත් එහෙම මතක තියාගන්න ඕනේ කියන තණ්හාව වුණොත් එහෙම මොකද වෙන්නේ? ඕක එලෙස පවත්වාගෙන යන්න. ඒ කාන්තේම සංකාර වඩන්න ඕනේ නැද්ද? සංකාර වඩන්න ඕනේ. හැම මොහොතකම ඕක පාඩම් කරන්න ඕනේ නැද්ද එතකොට? අමතක වේ දෝ කියලා බයක් හටගන්න. අමතක වේ දෝ කියලා බයක් හටගත්ත ගමන් මොකද වෙන්නේ? නැවත නැවත ඕක පාඩම් කරන්න හදනවා නේද? අමතක වෙලා ගියොත් මොකද වෙන්නේ? අයියෝ මට මේ මතක තිබ්බ දැන් මතක නැහැ කියලා හදන්නේ නැද්ද? එහෙනම් මේ ධර්ම කොටස පාඩම් කරගත්තා තියේ පාඩම් කරගෙන ඉන්න නිසා තමයි දුහට ගන්න නැද්ද? දැන් ඔබට වැටහෙනවද මේ කියන කාරණා? එහෙනම් මේ ලෝකේ කොයි තැනකට හිත තිබ්බත් බින්දදී ඒ හිත තිබ්බ දැන් නිසා දුක දුක විපරිණාම දුක සංඛාර දුකෙන් පිළිනව එක කාරණා. එහෙනම් මම කියන්නේ දුක තියන්නේ මේ හිත තියන්නේ එක දැනක්. ඔබ වාහනයක හිත තිබ්බත් එහෙම. වාහනය කියන්නේ හේතුන්ගෙන් හටගත්ත ඵලයක් නෙමෙයි. හේතු තියෙනකන් නේද බින්දදී ඔය ඵලයේ විද්‍යාමාන වෙන්නේ. හේතු නැති වෙච්ච ගමන් ඵලයේ ඉවරයි නේ. එහෙනම් ඔබට මහා අවිනිශ්චිත තත්ත්වයක් දැනෙන්නේ නැද්ද ඔය දේවල් ගැන? කොයි මොහොතේ මොනවා වේද කියලා හිතෙන්න. ඒක නිසා නේද බින්දදී දරුවා විනාඩි 10ක් ඉස්කෝලේ පරක්කුනොත් එහෙම. ඉස්කෝලේ ඇලෙන්නේ විනාඩි 10ක් පරක්කුනොත් එහෙම අම්මගේ papu හොස් ගාලා ඇවිල්ලා එන්නේ. මෙතන දරුවෙක් අතේ තියාගෙන ඉන්න කෙනෙක්. මේ අත දරුවෙක් අතේ තියාගෙන ඉන්නවා නම් ඒ අත දරුවා දනගාගෙන පරිපෙල ගාවට ගියොත් එහෙම අම්මගේ papu හොස් ගාලා යන්නේ නැද්ද? නිකන් හිතලා බලන්න අම්මගේ papu හොස් ගාලා යන්නේ නැද්ද කියලා. එහෙනම් අම්මගේ papu හොස් ගාලා යන්නේ ඇයි? මොනවා වේද කියලා දන්නේ නැති නිසා පෙළෙනවා හැමදෙස්සෙම. මේ ෆෑන් එක මෙහෙම කරගෙන ඉන්න පොඩ්ඩක් හෙලි හෙලි කරුණා වගේ නේ මොකද වෙන්නේ? පෙළෙන්න පටන් ගන්න නේද? ඇයි කොයිල ඇගල කඩා වැටේ දෝ දන්නේ. ඈ එහෙනම් මේ අවිනිශ්චිතතාවය නිසා තමන් වශයෙන් පවත්වන්න බැරි කම නිසා එකාකාරව මම පෙළෙන්නේ නැද්ද බලන්න දේවල් නිසා. එහෙනම් ඔන්න ඔය කියන දුක දුකෙන් ඔබ කවදද නිදහස් වෙන්න බලන්න. කවදද ඔබ නිදහස් වෙන්න පුළුවන්? යම් දනක තණ්හාව කැටි කරගත්තා නම් ඒ තණ්හාව ඇති වෙන නිසා ඔය දුක දුකෙන් ඔබ එකාකාරව පෙළෙනවද? කොහෙන්ද ඔබ නිදහස් වෙන්නේ? ඊළඟට යම් දෙයකට තණ්හාවක් ඇති කරගත්ත කියලා කියන්නේ මොකද? ඔබ තණ්හාව ඇති කරගත්තේ ඵලයකට නේද? ඵලයකට තණ්හාව ඇති වුණා නම් ඒ ඵලයේ හැදිලා තියෙන හේතුන්ගෙන් නම් හේතු තියෙනකම් විතරයි නේද ඵලයේ තියෙන්නේ? එහෙනම් දැන් ඵලයේ මේ විදිහට තියාගන්න ඕක මොකද්ද කරන්න හැම මොහොතකම? හේතු සපයන්න ඕනේ නේද? හේතු සපේ සපේ සපේ සපේ ඉන්න එක නේද මොකද මුළු ජීවිත කාලෙම කළේ? පවුල කියලා එකක් හදාගත්තා. පවුල කියලා එකක් හදාගෙන මගේ පවුල මේ මට්ටමින් ඉන්න ඕනේ කියලා තණ්හා කරගත්තා. ඒ තණ්හාව කරගෙන උදේ ඉඳලා රෑ වෙනකම් ඕකට සල්ලිය දැන්නේ නෙමෙයි දීන්නේ. එනවා මේ සංඛාර දුක්ඛයෙන් කවදම නිදහසේ. දැන් සංඛාර දුක්ඛයෙන් පිළිපෙලි ඉන්නවා. සංඛාර කණේක නැවතුම මොකද වෙන්නේ? විපරිණාමයට කියලා එතනින් යන අර තමන් ආසාවෙන් හිතාගත්ත දේ නැතිලා යනවා නේද ඊට පස්සේ. එහෙනම් විපරිණාම දුක්ඛයෙන් පෙනෙනෝ නේද ඊළඟ? එහෙනම් බිමුදේ මේ කොටිවලින් අල්ලගත්තේ කවදම මේ නිදහසේ. එහෙනම් ඇයි පිංගුදේ ඔබ කොටිවලියක් අල්ලගෙන නම් ඉන්නේ? ඇයි ඔය කොටිවලියේ අනේ මගෙන් පස්සේ මගේ දරුවාට කියලා කොටිවලියේ දරුවට දෙන්න හදන්නේ? මොන විකාරයක්ද බලන්න ඔය කරන්නේ? සිහිය විහිදුවගෙන බලන්න. තමන් කොටිවලිගයක් අල්ලගෙන කොටිවලිගේ නිසා දුක් විඳින්දි ඇල්ලු මේ අල්ලගෙන ඉන්නකොට කොටිය බහුරු ගන්නවා අදිනවා ඔක්කොම කරනවා වැටෙන්න යනවා. ඒත් අමාරුවෙන් හරි අල්ලගෙන ඉන්නේ. මොකද අතෑර කොහොම වෙන්නේ? මොකද අනිත් පැත්ත ඇරලා කනවා. එහෙනම් ඔය මහා දුක් තුනෙන් පිළිපෙළ ඉඳදී ඇයි පිංගුදිනි ඔබ ඔය කොටිවලි ගල්ල තමන් මෙච්චර කල් පොඩි කාලේ ඉඳලා හදාගත්ත? ඒ අහිංසක දරුවව ගෙන්නලි වෙලා පුතේ මට නම් ඇදි දැන් හොදට මන් දැන් මේකේ නිදාස් වෙනවනේ කියලා කොටිවලිගේ දරුවට අල්ලන් දින නිදාස් වෙලා ඉන්නේ. මොන අම්මල දාතරද බලන්න. ඔබට හිතෙන්නේ නැද්ද වැරදි කියලා ඒ කතාව? තමන්ගේ අහිංසක දරුවන්ට පොඩි බලකින් තමන් මාරු වෙන්න හදන්නේ. සමහර අය එනවා පැවිද්දට එන. සමහර අය එනවා පැවිද්දට. පැවිද්දට එන්නේ කොහොමද? මොකක් කියන්නේ? හම් වූම යන්දා නිදහස් වුණා කියලා එන්නේ. මම යන්දා නිදහස් වුණා ඔක්කොම ටික දරුවන්ට දුන්නා කියලා. බලන්න කියන කුණු කතාවේ ඇයි? මම මෙච්චර කාලයක් කොටි බලිකයක් අල්ලගෙන හිටියා කොටි බලිකේ අතර ගන්න බැරි හිටියේ මම කොටි බලිකේ අතන්නේ නැතුව හිමීට මොකද කළේ ළමයාට එන්නේ කියලා ළමයාට අල්ලගන්න ගිහම මම පැනගත්තා මුන් මරු තාත්තෙක් නෙමෙයි මරු අම්මෙක් නෙමෙයි නිගමන හිතන බලන්න මේක වැරදි නැද්ද ඔය කතාව කියන්නේ දැන් මං කියන හින්දාද වැරදි ඔබට ප්‍රත්‍යක්ෂව තේරෙන්නේ නැද්ද ඒක වැරදි කියලා ඔබ නිදහස් වෙනවා කියලා කියන්නේ පිළිදෙර ඔබ මහා 1000කින් ඉඳලා තියෙන මේ 1000 දෙනෝනේ හසුරට මේ තප්පින් උදේ තමන්ගේ දරුවන්ට දීලා හරිනවද ඔය 1000 ඒකයි මම කියන්නේ මිනිස්සු කතා කරන්නේ එකක් කරන්නේ එකක්. ඒක නිසා නිවන් දකින්න බැරි. Taman දුක දැක්කම පිඟුතුනි හත් දෙයියනේ මේ හිතන්න වහකෝපියක් තියෙනවා. වහකෝපිය Taman හරියාකාරව දැනගත්තා නම් මේ බීම ටික ගෙනත් දෙනවා මුළු පවුලටම බොන්න කියලා. තාත්තා හරියාකාරව දැනගත්තා නම් මේ බීම එකේ වහ තියෙනවා කියලා එකිනෙකව බොන්න දෙයිද? දෙයිද? නෑ වහ කියලා දන්නේ නැති කමනේ තමයි පිඟුතුනි ඔක්කොම බොන්නේ. බොරුවට කියනවා මේකේ වහ මම බොන්නේ නැහැ කියලා. එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. ඔය බොරුවට ඔය ඔය ඔය ඒ පැවිද්ද සාර්ථක නැහැ. තමන් හරියට දුක දැකලා නෙමෙයි ඔය එන්නේ. තමන් හරියට දුක දැක්කම පිංගුදෙන එලෝ එලෝ ගහනවා ළමයි. අනේ එපා බං උතන්ට යන්න එපා. වරේ මාත් එක්ක යන්න වරේ වී කිය ඇදගෙන එනවා. දුක දැකලා නැති කම ඔය තියෙන්නේ. ඒක විස්තර කරන්න ගිහින් අනේ තාත්තේ මේ ආතත් යන්න දාත්තේ මට නම් ඕනේ නැහැ තාත්තේ. ඔක මට ඕනේ වාගේ බිස්නස් එක මට දෙන්න. අන්නේ නම් කමක් නැහැ. අර මට්ටමෙන් නම් දරුවෝ කතා කරන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ අනේ පුතේ එන ඔබ ගණිත මට කරන් දෙන්නේ නැහැ ඔබ ඉල්ලගෙන නම් කන්න දෙන්න ඔබ තාපා කියලා ඔන්න තාත්තා නිදහස් වෙනවා එහෙම නැතුව පිළිදෙණි තාත්තා රිදෙනවා නම් මම මෙච්චර කාල අරගෙන ආව බිස්නස් එකක් තියෙනවා ඒ බිස්නස් එක මම දරුවාට දෙන නිදහස් වෙන්න ඕනේ මම ඒකෙන් කියන්නේ එහෙනම් ඒකෙන් කියන්නේ මොකද්ද මම මෙච්චර කාල කුටියක වලිගයක් අල්ලන් හිටියා දැන් මම මොකද කරන්නේ ඒකෙන් නිදහස් වෙන්න මම මේකට බාර දෙන්න ඕනේ එහෙමත් නැත්නම් මම මෙච්චර කාල බිම්බෝම්බයක් පාගගෙන හිටියා දැන් මේ බිම්බෝම්බේ මට නිදහස් වෙන්න මොකද කරන්නේ දරුවේ කකුල ගෙනලා බිම්බෝම්බේ දාලා මම කකුල ගත්තා දැන් තියෙනවද මොනතරම් බරපතල දෙයක්ද ඔය කරන්නේ කියලා තමයි දරුවන්ට ඇත්ත කතාව ඕකනේ දැන් මම මෙතන බොරුද කියන්න ඕනි සත්‍යයෙන් සත්‍ය ගලපලා නිමෙද කතා කරන්න ඕනේ තියෙන්නේ මෙහෙම කතා කරද්දි මේකට කියන්න පුළුවන් ධර්මයේ විකෘති කරනවා කියලා නැත්නම් මට කියන්න තියෙන මොකද ලෝකේ නිත්‍ය දුකයි අත්‍ය දුකයි කියලා හොඳට ජොලියෙන් හිතාපල්ලා කියලා එහෙම කිව්වොත් නම් කියයි යථා ධර්මයේ තමයි කතා කරන්නේ හරි සාරු ධර්මයක් තමයි කතා කරන්නේ කියලා ඇත්ත තිත්තයි තමයි ඉතින් මොකද වැරදි බෑරද වැරදි පාරේ ගිහිල්ලා තියෙන්නේ වැරදි පාරේ ගියාට පස්සේ බිංගුදින හරව ගන්න අමාරුයි තමයි ඉතින් අමාරුයෙන් හරි හරව ගත්තොත් තමයි දිනුන්නේ ඒකයි මම කියන්නේ ඇත්ත ඇති සැටියෙන් දැකලා කටයුතු කරන්න නිකන් බොරුවට මුලා වෙන්න හදන්න එපා මේ ජනාධිපතිතුමා ආවත් මම මේ ටික තමයි කියන්නේ මම ඉදිරි ගියාට අවශ්‍ය නැහැ සක්‍ර දේවේන්ද්‍රයා ආවත් ඔය ටික කියනවා නම් බිංගුදින ජනාධිපතිතුමාට මොන කතාවක්ද ඇත්ත සත්‍ය ඕකනේ ඔය ගිනි ගෙඩිනේ ඔය ඔක්කොම ඔය ගිනි ගෙඩි දීලා ඔය විනාශ කරන්න හදන්නේ ඔක්කොම මොකද ගිනා විනාශ කරන්න හදන්නේ අර වීදුරේ වහදින බව දැනගත්තම කවදාකවත් තමගේ දරුවෙකුට බොන්න දෙන්නේ නැහැ නේද එහෙනම් වහදින බව දැනගෙන නෙමෙයි නෙමෙයි ඉඳ හදන්නේ එහෙනම් හරියාකාරව මේක තේරිලා නැහැ නේ එහෙනම් මේක තේරුණා නම් පිටුදෙන එතනින් එහාට මොකද කරන්නේ මේක අවබෝධ වෙච්ච කම මේ ගෝරතර සංසාරේ මොන විදිහටද ඉන්න ඕනේ ඒකයි මම කියන්නේ දැන් ඔබට ඔන්න හිතෙනවා ඔක්කොම වෙලා ඉවර හරියන්නේ හරියන්නේ නැහැ දැන් මම පැවිදි වෙන්න ඕනේ කියලා හරි ඔබ පැවිදි වුණා කියලා හිතන්නේ දැන් මොකද කරන්න ඕනේ ඊළඟට? පැවිදි ජීවිතේ හරි සාරයි කියලා මේ පැවිදි ජීවිතේ රමණය කර කර ඉඳලා කරන්න ඕනේ. මොකද කරන්න ඕනේ ඒක? මොකටද පැවිදි වුනේ? මේ ලෝකේ අසාරය දැකලා නේද? මේ ලෝකේ අසාරය දැක්කනම් ලෝකේ අසාරය දැකලා විතරක් නෙමෙයි පැවිදි වුනේ. ලෝකේ අසාරය දැකලා විතරක් පැවිදි වෙන්න බෑ පිටින්. හරි හරි හරියට මේ මාර්ගඵලත් එක්ක කටයුතු වුණා නම් මම මේ කියන්නේ පොඩි කාලේ පැවිදිලා එහෙමද මහ උත්මය කියන නෙමෙයි. ලෝකේ අසාරයි කියලා දැකපමණින් සෝතාපන්න වෙන්නේ නැහැ. ලෝකේ අසාරයි කියලා දැක්කම මාර්ගයට වැටෙනවා පිංගුතුනි. මේකෙන් නික්මෙන්න ඕනේ කියලා හිතනකොට මා ඵලයට පැමිණෙනවා. මේකෙන් නික්මෙන්න ඕනේ කියලා හිතනවා කියලා කියන්නේ මොකද්ද? නිවන නිවන. නිත්‍යයි සුඛයි අත්තයි සුභයි කියලා වැටහුණා. අනේ නිවනම නාතයි නිවනම නාතයි කියලා වැටෙන්න පටන් ගත්තා. එහෙනම් අතහැරීම නාතයි නොයල්ම නාතයි මිදීම නාතයි නිවනම නාතයි කියන එක වැටෙන්න පටන් ගන්නකොට අන්න මොකද වෙන්නේ? සම්මත්ත නිවාත නිවාමෙට වැල්ල ඉවර වෙලා අන්න ඒක නා සෝතාපන්න ඵලයට පත් වෙනවා. එහෙනම් එතනින් ඉහාට පිංගුතුනි අවශ්‍ය වෙන්නේ මොකද්ද? නිවන. එහෙනම් නිවන් පූර්ණයේ උදෙසා යම් කිසි දෙයක් කරන්න තියෙනවා නම් ඒක නෑ එතනින් යහට කරගෙන යන්නේ ඔන්න ඔය දේ. එහෙනම් දැන් පැවිදි වුණා කියන ගැන මොකද්ද එහෙනම් කරන්න තියෙන පැවිදි කියලා? නිවන පූර්ණේ කරගන්න එක කරන්න තියෙනවා. නිකන් ඔය හිතියොත් මොකද වෙන්නේ? වැඩක් නෑ නේ අන්තිමට. අඳුම මාරු කරගත්ත විතරයි. එන එකයි තියෙන්නේ. එහෙනම් මෙතනින් මෙතනට පැනලා නිකන් ඉන්න නෙමෙයි තියෙන්නේ. පයින් ඉස්සර මේ කියන්නේ. අවබෝධයෙන් හත් වෙලා පයින්. අවබෝධයෙන් හත් වෙලා පැනගම එතනින් ඉහට මේක කරගෙන යන්න තියෙන මොනවා කියවත් මොකද? මේල් කීයක් ගන්න ඕනේ එතකොට? නිවන් මඟ පූර්ණේ කරන්න ආපු කෙනාට ගෝස්කොලයක් දෙල කොලයක් කල්ලා වෙ ජීවත් වෙන්න බැරි යන්ත. පස්තික දිරනවා නම් පිංගුතේ එක දවසක් හරි ජීවත් වෙන්න. අද ඒකාන්තයෙන් කියනවා නම් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කන්න හොයන්න යන්න එපා, බින්න පාත යන්න එපා. තව එක දවසෙන් මේ අද රාත්‍රියේ නුඹට මේක මේ ගමන පරිපූර්ණේ වෙනවා කියලා. එතනම දින පස්තික කාලේදී ඒක පටන් ගන්න බැරිද පිංගුතේ බඩ ගින්නක් එන වෙලාවට? බඩේ ගින්න නිවෙන්නේ. එදාම රාත්‍රියේ මේක සිද්ධ වෙනවනේ. අන්න එහෙම මට්ටමන්නේ පිංගුතේ නිවන් දකින්න ආපු කෙනෙකුට දියෙන්නවනේ. එන මොනවාරද මන්දිරයකට? එහෙනම් මේ මහා වීරයක් ඇති කරගන්න. මහා වීරයක් ඇති කරගන්න පිංගුතේ කරන්න ආපු දේ කරන්න. හැම මොහොතකම හිතන්න තියෙන දේ ඒකයි. තමන් මොකද්ද කරන්න ආවේ? ඒ කරන්න ආපු දේ හරියට කරන්න. තාත්තෙක් වෙන්න ගියා නම් පිංගුතේ තාත්තගේ චරිතය හරියට රඟපාන්න. අම්මෙක් වුණා නම් අම්මගේ චරිතය හරියට රඟපාන්න. ගුරුවරයෙක් වුණා නම් ගුරුවරයාගේ චරිතය හරියට කරන්න. ඒ වගේ තමයි නිවන් දකින්න ඕන නම් පිංගුතේ නිවන් දකින්න ඕන දේ හරියට කරන්න. අතකගා ඉඳලා කවදාකවත් මේක කරන්න පුළුවන් නෑ නෙමෙයි. හරියට කරන්න. ගිහි ජීවිතේ හරි ඉඳගෙන හරි කමන්නේ හරියට කරන්න. මේ ලෝකේ තියෙන හැම එකක් දිහාම බලන්න. කෝසාරය කියලා හොය හොය බලන්න. විද බලන්න කියලා කිව්වේ ඒකයි. සාරයි කියලා ගමක් කඩිලා ආව නම් පොඩ්ඩක් විදලා බලන්න මොකද්ද මේකේ තියෙන සාරත්වය කියලා. කාන්තාවක් ගත්තොත් එහෙම පිටුනි කාන්තාවගේ මේ ලෝකෙට පේන සාරයක් තියෙනවා නම් ඒ සාරය පුළුන් කෑල්ලකට ගන්න බැරි. පුළුන් කෑල්ලකට ඇසිඩ් පොඩ්ඩක් දාලා ඒ ඇසිඩ් එකේ මූණයි ඇඟයි ඔක්කොම පිහිදාලා දැම්මනම් එහෙම පිටුනි ඔය කාන්තාව කියන කෙනා මෙලෝ යක ගෙදර වෙයිද කියලා. අරයි එහෙනම් කාන්තාවගේ තියෙන ආස්වාදයේ කොච්චරයිද? අර පුරුන් කැල්ල ගෑවෙන ටික විතරයි ආස්වාදේ. ඇයි හොඳ ඇසිඩ් එකකින් බීදම්ම නම් මොකද වෙන්නේ? අර මේ උඩ තියෙන හැම හිමීට හිමීට අයින් වෙනව නේද? ඒක තනි කරම සුදුම සුදු පාට ඇඟක් ඉතුරු වෙනවා. ඔය වෛද්‍ය විද්‍යාලවල ඔය කරන්නේ. මැරිච්ච මේ මිනිවල ඒව අයින් කරන්නේ. අයින් කරලා ඉවරලා මේ හංකඩ පේන්න මේ වැඩ පිළිවෙලක් කරන්නේ. ඉතින් ඔය දෙයම කළානේ. හොඳ සාන්ද්‍ර ඇසිඩ් එකක් අරගෙන ඉවරලා. මුළු ඇඟ පුරාම මේ ඔක්කොම ටික උඩ තියෙන හැම සියුම් හැම උච්චාරණය කියන එක අයින් කරනවා. උච්චාරණය කියන එක අයින් කරගෙන අයින් කරගෙන අයින් කරගෙන කියලා සුද්ධ කරගත්තා නම් එහෙනම් මොකද වෙන්නේ? දැන් ඕක අරයි ඇයිද මෙලෝ සතෙක්? කබරේ කැරෙන වෙන කාරක් පුළුවන් දරයි ඇයි? නිගමන හිතලා බලන්න. එහෙනම් බිහිවෙන්නේ ආස්වාද කොච්චරක් තියෙනවද? ආදීනව කොච්චරක් තියෙනවද? ගිනි පෙට්ටියකට දාන තරමවත් ආස්වාද නැහැ. හැබැයි මිනි පෙට්ටියකට දාන තරම් ආදීනව තියෙනව නේද ඔකේ? ඉතින් ඔය දෙන්නේ දකින්න ඕනේ. ආස්වාද ආදීනව කියන හරි ආකාරව දැක් ගන්න ඕනේ ඔය තියෙන්නේ. ඔය තියෙන්නේ මේ. යන් නිකම් මේ අපරාධයක් නෙමෙයි කරගන්නේ. ආස්වාදයි ආස්වාදයි කියලා හරත්තට වැදගන්නේ ගොනු වගේ. කිසිම හරයක් තියෙන වැඩක් නෙමෙයි මේ කරන්නේ. හැබැයි ලෝක සත්‍යය හදලා තියෙනවා. මේක හරි සාරයි මේක හරි සාරයි කියලා. ටීවී එක දැම්ම ගමන් ටීවී එකේ පේන්න ගන්නවා මේක හරි සාරයි කියලා. ඔතන ඩහුව වෙනවා ගිහිල්ලා අපේ පිරිස. ඔතන ඩහුව වෙලා ඉවරලා ඊට පස්සේ මොකද කරන්නේ? ඔය බෙරයක් බැඳ ගන්නවා ඉන්නේ. මෙරේ ඉනේ වැදගත් එක මම ඊට පස්සේ මොකද කරන්නේ? ඕක දිව තියන්න කියන කම උග ගන්න ඕනේ. අතපය ලෙලි ගිහිල්ලා ඒ වුණත් කරන් දෙන්නේ නැහැ. නැට්ටුව ලන්ට කම උග ගන්න ඕනේ. ඉතින් ඕක බැඳ ගන්න කලින් තමයි පිටුදුනේ හිතන්න ඕනේ හැම එකක්ම. හැම බෙරයක්ම ඕනේ බෙරයක්. වාහන බෙරිය හරි කමන්නේ, ගෙවල් බෙරිය හරි කමන්නේ, මේ බිරිඳ ස්වාමි පුරුෂයා බෙරිය හරි කමන්නේ, දරු බෙරිය හරි කමන්නේ. ඔය මොන බෙරිය ගත්තත් පිටුදුනේ ඔය හැම බෙරයක්ම ඉනේ බැඳ ගන්න කලින් ඕනේ හිතන්න දෙන්න. ඉනේ බැඳ ගත්තට පස්සේ ඉතින් හිතන්න බෑ. කරන්න යන්නේ ඉනේ වැදගත්න්නේ දැන් ගහන්න. මේ දේවල් මනහට සිහියට ගන්න. ඉතින් බිරිඳ මේ කියන්නේ දැන් කොල්ලෙක් කෙල්ලෙක් ගැන කෙල්ලෙක් කොල්ලෙක් ගැන වැටහිලා ඉන්න ඕන ඔය ටික. නිකන් මුලාවටපත් වෙලා නේද මේ කටයුතු කරන්නේ හැමතිස්සෙම. නොඇලීම නෙමෙයිද නාත. ඇලුනොත් අනාතයි නේද ඉතින්. ඇලුනොත් ඒ ඇලීම නිසා මහා අම්බම් අපාය ගත වෙන්නේ නේද? එක පැත්තකින්. එතනින් යන හතර ගමනේ අනාතයක් වෙන්න වෙනවද? රූපේට ඇලිච්ච කෙනා රූපේ ආදීනවේ දකින්න. රූපේ ඇලිච්ච කෙනා මොකද වෙන්නේ? රූපේ කය ධම්මයි වය ධම්මයි ඒකාන්තේම නේද? අනාත ධම්මයි අසාර ධම්මයි නේද? අසුභ ධම්මයි නේද? කොහොමද මෙනෙහි කළ බලන්න. එහෙනම් රූපයක් ගත්තා රූපේ බැලුවා මොකද්ද මේ රූපේ? සංකතයි පටිච්ච සමුප්පන්න. මේ උඩින් වැටිච්ච එකක් නෙමෙයි, දෙයයන් වහන්සේ මවුප් එකක් නෙමෙයි. මේ සංකතය හේතුන්ගෙන් හැදිච්ච එකක්. පටිච්ච සමුප්පන්න හේතුන් ගැළපීලා වැඳීමෙන් සකස් වෙච්ච දේ මේ තියෙන උදාවිලේ තියෙන එක. ඕකට තමයි රූපේ කියලා කියන්නේ. එහෙනම් මේ රූපයේ සංගතයි පරිසම්පන්නයි කය ධම්මයි. කය කියලා කියන්නේ පහත් ත්‍ත්වෙට. එහෙනම් කය කියලා කියන්නේ මොකද්ද? පහත් ත්‍ත්වෙට අය වෙලා දාන්න. එහෙනම් පහත් ත්‍ත්වෙට අය කළ දාන ස්වභාවයක් මේකේ තියෙන. එහෙනම් තමන්ව නිරන්තරයෙන් බිඳින රාග දේශ මොහ පැත්තට අය කරනවා හැම මොහොතකම. එනම් මේ රූපයක් කියලා කියන්නේ ඒකාන්තයෙන්ම තමන්ව පහත් අත්තට අය කළා දාන එක. එනම් කය ධම්මයි. ඊළඟට වය ධම්මයි. වය ධම්මයි කියලා කියන්නේ මොකද්ද? දැනීමට අය කළා දාන එක. එනම් මොහොතක් මොහොතක් නැහැ මේක විනාශයට අය කරන. සතර ගමනේ අනාථය කරන්න සතර ගමනේ මැරෙන කෙනෙක් කරන්න හදනවා නොමැරෙන කෙනෙක් කරන්නේ කවදාහක්. ආයි ඉපදි ඉපදි මෙරි මෙරි යන්න මේ බව ගමන සකස් කරලා දෙනවා මේ රූපයට අනුන කියලා කියන්නේ. එනම් රූපය කියලා කියන්නේ පිංගුදිරි මහා ආදීනව සහිතයි. ඕම් ඔය ආදීන මේ මනකට දැක්ගත්තා. එනම් මේක මහා අසාරයක් කියලා දැක්කම මහා අනාථ ධමයක් කියලා දැනගත්තා. මේකත් එක යනවනම් ඒ යන මොහොතක් මොහොතක් නෑන මහා අනාථෙන් අනාථයට වැටෙනවා සසර ගමනේ අනාථෙක් වෙන්නේ. ඒ සසර ගමනේ අනාථෙක් වෙනවා නම් පිංගුදිරි මේ රූපවල කිසිම සාරයක් නැති බව වටහාගෙන රූපය අසාරයි කියලා වටහා ගන්න. එනම් රූපය අසාරයි කියලා වැටහිලා යනකොට පිංගුදිරි එනම් මේ රූපතුළු රූපත් එක්ක තවදුරටත්මයි ගනු දිරුවක් නෑ. මේ රූපත් එක්ක තවදුරටත් සැරිසැරිමක් නෑ. අන්න මෙච්චර වෙලා සරසර හිටපෙක නිස්සාරණේ වෙන්න ගත්තා. ඔන්න ඔහොම තමයි පිංගුදිරි රූපේ පිළිවඳ ආස්වාද ආදීනව දකින්න දෙන්නේ. ආස්වාද ආදීනව හරි ආකාරව දැක්කම තමයි එතනින් හරි නිස්සාරණේ වෙන්නේ. ඔහුගේ තියෙන ආස්වාදයක් දකින්න රූපයේ තියෙන ආස්වාදයක් දැක් ගන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. ආස්වාදයේ කියන එක පිංගුතේ හිත තුළ ජනිත වෙලා ඉන්න හැම මොහොතකම ඌණ පූර්ණයක් කරන්න ගිහින් නිසා. යම් කිසි ඌණතාවයක් හටගත්තාට පස්සේ ඒ ඌණතාවේ පූර්ණේ වෙනකොට පිංගුතේ ආස්වාදය. ඒකට හේතුව තමයි ඌණතාවයෙන් පෙළෙනවා අපි. ඌණතාවය හටගන්න හැම මොහොතකම අපි පෙළෙන එක තමයි සිද්ධ වෙන්නේ. එහෙනම් පෙලි පෙලි ගිහිල්ලා ඒ ඌණතාවය නිසා පෙල්ල ගිහිල්ලා ඉවර වෙලා ඒ ඌණතාවේ පූර්ණ වෙන්න ගන්නකොට මොකද වෙන්නේ? මහා ආස්වාදයක් ජනිත වෙලා එනවා. රූපයෙන් දැන් ආස්වාදය ඔන්න ඕක. වෙනවකුත් නෙමෙයි. තමන්ට මොකක් හරි රූපයක් දකින්න තිබුණ නැත්නම් එහෙම. හිතන්න නිගමන හිතන බාල ඔබ කරුණා කාමරේට දාලා දොරවහන. කරුණා කාමරේට දාලා දොරවහල ඉන්නලා පිටින් ස්පීකර් වලින් ඔබට ඇහෙන සලසන එළිය පුදුම ලස්සනයි. හරි රන්වන් සමනලිය පියාඹා පියාඹා යනවා. එහා පැත්තෙන් දියල්ලා කඩා වැටෙනවා. ආදි වශයෙන් ওই ටික කියනකොට මොකද වෙන්නේ? ලෝකයේ තියෙන මේ රූපවල තියෙන සාරත්වේ මතු කර කර දෙනවා ඒක ඇතුළ. අන්න එකට කියනවා අසත්පුරුෂ සංසේවනය කියලා. දැන් අසත්පුරුෂ සංසේවන නිසා මොකද කරන්නේ? ලෝකයේ සාරයි කී කී ඉස්සරහට දෙලදා. දැන් අර කනට ඇහෙනවා සාරයි කියලා. දැන් මොකද වෙන්නේ? දැන් මේක දකින්න මහා ආයතක පසු වෙනවා. ක්‍රම ක්‍රමයෙන් මොකද වෙන්නේ? මේක නිසා පෙරිලා යනවා. මේ පෙරිලා ගිහලා එකපාර දුරැල්ල එළියට දාපුවම මොකද වෙන්නේ? අර මෙච්චර වෙලා පෙරීමේ නිදාස් වෙන්න නිසා පිංගුදෙන පුදුමාකාර ආස්වාදයක් දැනෙනවා. ඔය ආස්වාදය දැනකොට මේ මොඩ සත්‍යයට හිතෙනවා මේ රූප නිසායි මට ආස්වාද ආවේ. ඒක නිසා මම රූප වලට ඇලෙන්නේ නැහැ කියලා. ඕන්න ඔතනින් තමයි තණ්හාව කියන එක රූප වලට උපදින්නේ. හැබැයි මේකගේ මුලා මොඩකමක් නේද මේ තියෙන්නේ? දැන් මේකට ආස්වාදය ආවේ රූප නිසාද නැත්නම් පෙලිච්ච නිසාද? පෙලිච්ච නිසා. රූපත් එක පැත්තකින් උදා වුණා තමයි ආරම්භණයක් ඉදිරියට. නමුත් පෙලීම නේද මෙතන ප්‍රධානම. යා රූප දකින්න නැති කම නිසා පෙලෙන කෙනාට පින්වදින රූප දකින්නකොට මොකද වෙන්නේ? හරි ආස්වාදය. එහෙනම් ආස්වාදයේ තියෙන පෙලීමත් එක්ක මේ කාසිය දෙපැත්ත තියෙන. එක පැත්තක තියෙන ආස්වාදය අනිත් පැත්තේ තියෙනවා පෙලීම. එහෙනම් ආස්වාදයක් ගන්න ඕනෑම කෙනෙකුට පින්වදින කලින් පෙලිලා ඉන්න වෙනවා. පෙලීමෙන් තොර ආස්වාදයක් නැහැ. හැම මොහොතකම දීපත් කරන්න පෙලීමෙන් තොර ආස්වාදයක් නැහැ. ඔබට යම් ආස්වාදයක් තියෙනවා නම් ඒ කියන්නේ මේ මොහොත කලින් ඔබ පෙලිලා. එහෙම නම් දැන් නැවත නැවතත් ඔබට ආස්වාද ඕන නම් නැවත නැවතත් මොකද කරන්නේ? පෙලින එක තමයි කරන්නේ. මේ පෙලෙන්න ආස්වාදය. එතන තමයි කරන්නේ. නැත්තම් බිඟුදින පෙලෙන්නේ නැති දැන් ආස්වාදයක් නැහැ. එහෙනම් ආස්වාදයට ඇලෙන්න ඕන බිඟුදින ඔබට ඇලෙන්න තියෙන ආස්වාදෙට මේ මොකටද? පෙලීම. එහෙනම් තණ්හා කරන්නේ වස්තු වලට නෙමෙයි බිඟුදින පෙලීමට තණ්හා කරලා තමන්ව පෙලා ගන්න ඇති. තමන්ව පෙලා ගන්න ඉතින් නිදහස් වෙනකොට ආස්වාදය. එහෙනම් මුදින් තේරෙනවා බිඟුදින තමන්ව පෙලා ගන්න කවුරු කැමති නැහැ. එහෙනම් දැන් මොකද්ද මේ සිද්ධ වෙන්නේ? මේ මුලා මායාවකට වැටලි විරලා ආස්වාදයේ කියලා එකක් රෝගයේ ඇත්තවත්ම විද්‍යාමානිනු වගේ ඉඳාගෙන. නමුත් ආස්වාදයේ කියලා එකක් තියෙනවා තමයි. නමුත් ආස්වාදයේ කියන එක ඇති වෙලා එන විදිය හොඳ ආකාරව දැක්ගත්තා. අන්න එදින මිදල යන හරි ලේසි. එහෙනම් ආදීනිය දැක්ගත් ආස්වාදයේ දැක්ගත්තා නම් පිටුදුනි හැම තැනම තියෙන්නේ මොකද්ද? මහ දුක කියලා වැටෙන්නේ. අන්න දුක්ඛෝ ලෝකේ පරිත්‍යාග කියලා වැටුණා. එහෙනම් මේ ලෝකේ තවදුරටත් මගේ සැක දැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. සම්මාදිටියටපත් වෙනවා. එක එක ආකාරයෙන් පිටුදුනි සම්මාදිටියටපත් වෙන ක්‍රම වේද තියෙනවා. එහෙනම් එක එක ආකාරයෙන් මොකද වෙන්නේ? සම්මාදිටිය පූර්ණේ කරන්න ක්‍රම වේද තියෙනවා. ඒ විදිහට සම්මාදිට්ඨිය පූර්ණේ කර යනකොට මේ සතර ගමනින් නිදහස් වෙනවා. ධර්මයේ විසින් ධර්මිය පවත්නවා නිබ්බාන පරිදේ යම්දා ධර්මයේ විසින් ධර්මිය පුරවනවා. ප්‍රචේතනාකරණීය සූත්‍රේ. ඒ කියන්නේ යමුතුන් අපිට කරන්න යන්නේ. එකම දේ කරන්න තියෙන ලෝකයේ පිළිවෙල අනිත්‍ය දුක අනාත්ම වශයෙන් බලන්න හැම මොහොතකම. ලෝකයේ කියන කිවි ඕන එකක්. Taman ඇහැට පේන එකක් හරි ගමන් නැහැ, දැනෙන එකක් හරි ගමන් නැහැ, වැටෙන එකක් හරි ගමන් නැහැ. ඔය ඕනෑම දෙයක මොකද කරන්න තියෙන්නේ? හැම මොහොතකම අනිත්‍ය දුක අනාත්ම වශයෙන් බලන්න. ඒ අනිත්‍ය දුක නැත්නම් මේ බල්ලකොට තියෙන නිරන්තරයෙන් තමයි වැඩිලා යනවා. මොකද මේක තියෙන කාරණාව. එතකොට මුලාවෙන් නිදහස් වෙලා ඉන්නේ. මුලාවෙන් නිදහස් වෙච්ච කෙනාට මේ එතනින් එහාට අවස්ථාව උදා වෙනවා. ජීවිතේ සාර්ථකව පවත්වාගෙන යනවා. මුලා වෙලා නම් ඉන්නේ පයක මොහොතක් වත්. ඕනේ දෙයක් කරන්න අසූචි හැරි කමක් නැහැ. කන්න අසූචි බව දැනගෙන. කිසි ප්‍රශ්නයක් නැහැ ඒක. මේක අසූචි මේක ගඳයි මේක කෑවොත් බඩේම අමාරු වෙනවා. ඔක්කොම දැනගෙන කන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. මුලාවටපත් වෙලා කන්න යන්නේ පොඩ සීකල් බලන්න. සමහර වෙලාවල වලට නිමුදුනි අපි දෙයක ආස්වාද වුණාට පස්සේ ඒකෙන් තියෙන ආදී වේ මෙච්චරයි කියලා කියන්න බෑ. සමහර වෙලාවට අපි එහෙම ආස්වාද කරනවා. යාළුවෙක් කතා කරනවා මරෙන් මචන් නාන්න යන්න කියලා. දැන් මොකද කරන්නේ? අර අතන වලක් තියෙනවා ඒ වලේ පහල නාම කියලා කතා කරනවා. ඒ වෙලාවේදී නිමුදුනි ඒ යාළුවා හැමත් අර අසත්පුරුෂයා විසින් මතු කරලා දෙනවා මේ නාන කොට මේමයි මාර ලස්සන තැන අරෝ මේ කියලා. ඒ කියනකොට මොකද වෙන්නේ? අර දැඩි ඌනතාවය හට ගන්නවා. මොකද හේතුව ලෝකේ සාර පැත්ත හඳුන්වන දීප නිසා. ඌනතාවේ හටගත්ත ගමන් දැන් මොකද වෙන්නේ? ආන්න දැන් පෙළින්න පටන් ගන්නවා. පෙළිලා යම් මොහොතක් එනවා පෙළීම දරා ගන්න ඉඳ බැරුව හා කියනවා. හා කිව්වා කියලා කියන්නේ මොකද්ද? මරණේ රත වෙනවා කියන එක නෙමෙයි. දැන් ඉන්නේ වලට පැනනවා වලට පැනන පැනමයි ආයෙ ඉවරයි. එහෙනම් දැන් බලන්න මහා දරුණු තීරණ නේද ලෝකේ ගත කියලා. නාන්න ගිය හැම කොල්ලෙක්ම මැරෙන්නද කියලා නාන්නද කියලා. නාන්නේ මැරෙන්නේ නෙමෙයි කවුරු කියන්නේ. නමුත් ප්‍රතිපලයේ උනේ මොකද්ද මරණේ. එහෙනම් අපි තමන් ජීවිතවල ගන්න සමහර තීරණ තියෙනවා අපි මේ ජීවිතවලින් තමන්ව විනාශයටපත් කරන මේ තීරණ නිසා. අවිද්‍යාවෙන් ඉඳලා තීරණයක් ගත්ත නම් ඒ තීරණ නිසා තමන් ඒකාන්තයෙන් විනාශ වෙනවා. ඒකයි අහන්න දෙයක් නැහැ. තේරෙවන් හොඳට තේරුම් ගන්න. මේ ඔබගේ හොඳට නේ කතා කරන්නේ. නිවන් දැකේ කතාද මදිනේ හොඳ කියලා හැමෝම ඔබ දෙන උත්තරේ මොකක්ද? ඉතින් ආයෝගේ අහන්න දෙයක් තියෙනවද? බත් කන එකද අසුචි කන එකද හොඳ කියලා හැවෝ වගේ වැඩක් නෙමෙයිද ඔය හැප්පේ? තොදර තේරුම් ගන්න. තේරුමක් ඇතුවා නම් වැඩ කරන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. කතාවත් බඳින්න මේ මගුලකුත් ගන්න. හත් දවසේ මගුල් කන් ප්‍රශ්නයක් නැහැ. දෙන්න දෙමාල හොඳට තේරුම් ගන්න. මේ ලෝකේ අසාරයි කතාවේ අසාරයි කිසිම වැඩක් නැහැ. අපි කතාවත් බඳිමු. මේ කතාවේ බඳලා හත් දවසක් මගුල් ගම්. ඒත් ප්‍රශ්නයක් නැහැ. බඳිමු කතාවේ බඳලා හත් වෙනි දවසේ ආවම මොකද වෙන්නේ? මගුල් කල් ඉවරලා දෙන්නත් එක පැවිදිනවා කියන්නේ. ලෝකෙට ණයක් තිබුණා. මෙච්චර කාලයක් ඒ ණය නිදහස් කරලා එකේ කාට කන්න දීලා. ඊට අද මොකද කියන්නේ? ණය නිදහස් කරලා දෙන්නත් එක කියලා පැවිදිනවා. වැඩේ ඉවරයි. ඒත් ප්‍රශ්නයක් නැහැ. ධර්මාවබෝධය නම් එතන යන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. පුතේ කොයි වෙලෙත් දන්නේ ඔබ ටක් කරලා කඩේට වැටෙනවා. ධර්මාවබෝධය නැතුව ගියොත් එහෙම මොකද වෙන්නේ? දෙන්න දෙමහලොත් එක්කම කරත්තට වැඳ ගොන්නු වගේ ඉඳලා කරත්ත බලා දෙනවා. පොඩි කාලෙම කිමුදේ කරත්තයක් හදලා දෙනවා නේද පොඩි එකාට? අපිත් උන් කරත්ත ඇද්ද නිසානේ කිමුදේ දැන් මේ මහා සනීපයක් දැනෙන්නේ කරත්ත ලිහුවාම. කරත්ත බැඳපු කරත්තය බැඳලා ඉවර වෙලා භූමිතේල ඇදලා ආපු ගුණාගෙන් කරත්තෙට නිදහස් කළා. කරත්තෙන් නිදහස් කළා ඌව පැත්තක බැඳලා උඩ කන්න ටිකක් දැම්මම උඩ තට්ටු කළා. අහලා බලන්න උඹට මොන තරම් ආස්වාදයක් දැනෙනවද බං කියලා. ඉතින් ඔය ආස්වාදය ගන්න බැරිද පින්සේ ඔබට? ඔය ටිකවත් ඒ ගුණාට තේරෙන ටිකවත් ඔබට තේරෙන්නේ නැද්ද? පොඩි කාලේ බඳිනවා පුංචි කරත්තය. ලොකු වෙන කරුමක මහතේ මේ දරුවගේ පිටිපස්සේ බඳිනවා පින්සේ මහ විශාල කරත්තය. සාමාන්‍යයෙන් අවුරුදු 16 17 වෙනකොට ඊළඟ කරත්තෙත් බැඳලානේ. ඊට පස්සේ යුනිවර්සිටි කරත්තෙත් ඕකේ බඳිනවා. ඒ බඳලා ඉවරලා ඕකට පුළුවන් තරම් බර ටික දානවා. දාලා. ඔය කරත්තෙ දක්වන ඕනනේ පොඩි කාලේ. ඊට පස්සේ මේ ගුණා මේ කරත්තෙ ඇදගෙන යන වෙලාවට පිංගුතුනි මේකට තනියෙන් මේ කරත්තෙ ඇදලා දීලා හරියන්නේ නැහැ. මේකට තව එළ දෙනක් හොයලා දෙන්න ඕනේ කියලා තව කොහෙන් හරි කරත්තෙ ඇදින එළ දෙනක් හොයලා කරත්තෙ දෙක එකට බැඳලා දෙන්නවා බඳිනවා යුගල විදිහට අදින්. දැන් මොකද කරන්නේ? අර ගුණා එළ දෙන එක ඕක අදින්. ටික දවසක් යනකොට ඔය එළ දෙන්නට පැටවු හම්බෙනවා. පැටවු හම්බෙච්ච ගමන් එළ දෙන මොකද කරන්නේ? කරත්තෙ ඇදින එක නවත්තලා කරත්තෙට නගිනවා පැටවුත් එක්ක. දැන් මොකද මේ? දැන් අර ගුණා එතනින් එහාට තව අවුරුදු 60ක් යනකම් ඔය කරත්තෙ අදින්න ඕන. ඕක නෙමෙයිද උනේ? ඇත්ත සත්‍යපාදේ පාදලා කතා කරන්නේ. ආදරේ තමයි. මම ආදරේ නැහැ කියලා කියන්නේ ඒ වගේ දොස් කියනවා නෙමෙයි. ඇත්ත මොකද්ද උනේ කියලා සත්‍ය කල්පලා කතා කරනවා. මොකද මට ඔහ කතා කරන්න ඕනේ හේතුව තමයි පින්වතුනි අර ගෝණියලුවා කියන සංකල්පේ ලෝකෙට නොදී ඉන්න කියන්නේ. මතකනේ ගෝණියලුවා බලන්න ගියා වෙසක් එකට. හෝලිම යනවා ගෝණියලුවා බලන්න. මොකද්ද අද ප්‍රශ්නේ? එළුවෙක් වෙන්නනවා නෙමෙයි ගෝණියක් එළනවා බිම. ඉතින් අපි කිව්වේ ගෝණියලුවා නෙමෙයි ගෝණියලනවා කියලානේ කිව්වේ. ඉතින් ගෝණියලල වෙන්නනවා. හැබැයි ඔතනින් එළියට එන එක කවදාවත් කියන්නේ නැහැ මේකේ මහා පුදුමුවේ මේ මුලාවක් මායාවක් මේ පෙන්වන්නේ මේකට යන්න එපා සල්ලි ගෑවි ඉඳන් කරගෙන කියලා. ඒගොල්ලොත් මොකද කරන්නේ? මාන්නක් කාලකම ලෝකෙට කියගෙන ආ කොහොමද ගෝණියලුවා? නියමයි ගෝණියලුවා. ඕම් යාගෙන ඔතනින් එළියට යනවා. ඉතින් අර අහිංසකයට රළම මොකද වෙන්නේ? අර ගිනිගිනි කකා ගිහිල්ලා අර ගෝණියලුවට ආවදේ. ඒකයි බින්දුනේ මම කියන්නේ සත්‍යයෙන් සත්‍ය ගලපලා කතා කරන්න ඔබට යම් කිසි අත්දැකීමක් තියෙනවා නම් ඒ අත්දැකීම තරුණයන්ට කියන්න. තරුණ තරුණියන්ට තමන්ගේ ඇත්ත අත්දැකීම කියන්න. තමන්ගේ දරුවන්ට කිව්වේ නැතුනට කමන්නේ. අනිත් අයටවත් කියන්න බඩමු තරුණ. තමන්ගේ තියෙන අත්දැකීම මේ ලෝකයේ සාරයිද අසාරයිද කියලා ඔබට වැටහිලා තියෙනවා. මුසාවක් නම් කියන්න එපා. බින්දුනේ මුසාවාදී කියන එකයි අනිකවාදී කියන එකයි සම්පූර්ණ වෙනස්. අපි ඉතින් ඉන්නේ අනිකවාදී තමයි මුසාවාදී කියන්නේ. මට කළු පාට කාර් එකක් තියෙනවා මං කියනවා මට නිල් පාට කාර් එකක් තියෙනවා කියලා. ඕක මුසාවාදී නෙමෙයි මේකේ නෝකට කියන අනිකවාදී කියලා. හැබැයි ඔබ යම් දවසක් කිව්වනම් මේ ලෝකේ හරි සාරයි පුතේ කියලා ඔන්න ඔතන තමයි මහා ධර්ම මුසාවාදී කියන ඔබ ඒ කාන්තේම අපාගත වෙනවා කියපු දෙය නිසා. ඔන්න ඔය මුසාවාදී තමයි බෝධිසත්වයන් වහන්සේ නම කවර කවදාකවත් කියන්නේ නැහැ. සත්‍යයෙන් සත්‍යම ගලපලා කතා කරන නිසා වුණා. කවදාකවත් බෝධිසත්වයන් වහන්සේ නම කියන්නේ නැහැ ලෝකේ තාලේ කියලා. සත්‍යයක්මයි උනාදී කතා කරන්නේ. එහෙනම් පිටුදෙනි ඔබට බැරිද කතා කරන්නේ? සත්‍යෙම කතා කරන්නේ. සත්‍ය කතා කරන්නේ. ඔබට දෙයලා තියෙන ලෝකේ සාර කියලා කියනවා. ඔබට දෙයලා තියෙන ලෝකේ සාර නැහැ ඒක බින්දු මාත්‍රයක් මේ ලෝකේ ගන්න හරියක් නැහැ මේක දුකින් දුකට පත් වෙනවා හැරෙන්න වෙන දෙයක් නැහැ කියලා මේ දිලා තියෙනවා. ඔය සත්‍ය කියන්නකො ලෝකෙට. තව තරුණ දරුවෙක් අමාරු වැටෙන්න දෙන්නේ නැතුව පහදලා දෙන්නකො. දැන් ඉතින් ආදර ඉතින් ඒකට සිංගල් ජාති වෙනසලා යනවා කියන්නේ. බය වෙන්න එපා. මේ මුළු ලෝකෙටම නිවන් දකින්න බෑ. බොහොම අතලොස්සක් ඉදලා නිවන් දකින්න. මගේ සාත්‍රුන් වහන්සේලා දරුණා නම් බින්දුනි මේ ලෝකෙට දැනෙන්න නිවන් දක්වන්න. අපිට පුළුවන් මේ දෙක කරන්න. මේ ලෝකෙට දැනෙන්න අඩුව තරමේ. ලෝකෙ අඩුවක් වුණා කියලා දැනෙන්නේ. එහෙම වුණා. එහෙනම් බය වෙන්න දෙයක් නෑ. ඒක එහෙම වෙන්නේ නෑ. හේතු වාසනාවන්තයෙක් නිවන් දකින්න නැතුව මැරුණොත් ඒක ලොකු අපරාධයක් නේද? මම ඒකයි අපි මේ ධර්ම ප්‍රචාරය කරන අපේ පිරිසට කියලා තියෙන්නේ. එකම එක හේතු වාසනාවන්තයෙක් හරි මේ සද්ධර්මය අවබෝධ කරගන්න නැතුව මැරුණොත් එහෙම සාස්ත්‍රුණ වන්දර කරව මහ නිගාවක් වෙන. ඒක නිසා පුළුවන් තරම් ධර්මයේ ප්‍රචාරය කරන්න ගන්න එකා ගනි නොගන්න එකා නොගනි. නොගන්න එකාට පස්සේ කිල්ලෙම දෙන්න හදන්න එපා. මොකද ඒක හේතු වාසනාවන්තයෙක් නෙමෙයි. අපිට ඕනේ හේතු වාසනාවන්ත පිරිස විතරයි. එනම් මම මේ බණ කියන්නේ හේතු වාසනාවන්තයන්ට වැටහිවා කියලා අදිස්ථානයි. අනිත් අයගේ මාර්ගයේ පූර්ණේ වේවා කියලා අදිස්ථානයි. එච්චර. ඒ කියන්නේ පාරමිතා බලනගින් ඒවට අනු උපනිශ්‍රයක් වෙන්න කියලා තමයි මේ ප්‍රාර්ථනාවෙන් තමයි ඒක කරන්නේ. හැබැයි හේතු වාසනාවන්තයෙක් ඉන්නවා නම් පිටුදින මේ වෙලාවේ හේතු වාසනාව සම්පූර්ණ වෙලා ඉවර වෙලා මේ මාර්ගඵලයෙන් ලැබිලා මාර්ගඵලයෙන් උපසම්පදා වෙලා අරියත්තේ සාක්ෂාත් වෙන්න කියලා හිතාගෙන තමයි මේ දේම කටයුතු කරන්නේ. ඒක මේ අද්දවේ විතර නෙමෙයි පිටුදින මේ මොහොතේ විතර නෙමෙයි. තව අවුරුදු 6-700 කින් ඉඳලා හරිය කමන්නේ මේ සද්ධර්මයේ ඇහුවා නම් යම් කෙනෙක් ඒකේ නාද මේ ධර්ම අවබෝධ වෙන්න මහා අදිස්ථානයේ උත්තරය සද්ධර්මයේ දේශනාවක්. නිකන් දේශනාවක් නෙවෙයි නෙමෙයි. ඒක නිසා තමයි ළඟ ඉන්න අයට සිගුත්‍රි ආගෙන ඉන්න බැරි. මොකද හේතුව මේ රස්නේ නැගෙන වෙලාවේ මේ රස්නේ රස්නේට අහු වෙනන් පුළු ළඟ වී ඉන්නයි. ඒක නිසා ඉස්සරහට ඇවිල්ලා බණ අහන්න පුළුවන් නම් හරි වටිනවා. අන්තර්ජාලය ඔස්සේ බණ අහන අයට ධර්මය අවබෝධ වෙනව නැතුව නෙමෙයි. මොකද මේ මට්ටමට ශක්තිය නිකුත් කරලා යවන නිසා. ඉස්සරහගේ දෙකට බණ අහන්න පුළුවන් නම් ඊට වඩා සාර්ථකයි. ඔබට තේරෙන්නේ නැද්ද මේ රාගයේ ෂේ වෙනවා කියන්නේ? එහෙනම් මේ බුදුබණ නේද? මෙන්න මේකට තමයි බුදුබණ කියලා කියන්නේ. හුරතලයට නෙමෙයි බුදුබණ කියලා කියන්නේ. තමන් තැනක රාගයෙන් මැදෙනවා නම් පිඟුදෙන්න. ඒ රාගයෙන් මැදෙන තැන නිසා මොකද වෙන්නේ? මේ බුද්ධ ආඥාව කඩ වෙනවා නේද? මොකද රාගයෙන් මැදෙන නම් බණ කියවෙන්නේ. බුද්ධ ආඥාව කඩ වුණා. ද්වේෂයෙන් මැදෙන නම් බණ කියවෙන්නේ. බුද්ධ ආඥාව කඩ වුණා. මෝහය වර්ධනය කිරීම පිණිස නම් බණ කියවෙන්නේ. පිඟුදෙන්නේ බුද්ධ ආඥාව කඩ වුණා. එහෙනම් ඒක බණ නෙමෙයි. බ කියන බිහිවීම නැසන හින්දා තමයි මේකට බණ කියලා කියන්නේ. එහෙනම් බිහිවීම නැසන්නයි සද්දා මේ කතා කරන්නේ. බිහිවීම නැසීම උදෙසා. ඉතින් ඔබතුමිය යමක් බිහිවෙන දින එක නතර කරගන්න එක තමයි කරන්නේ. මොකා බිහිවෙන දින කොහොමද දන්නේ? මොකා බිහි වුණත් ඉන්න දින බිහිවෙන බිහිවෙන දින මහ දුක. ජාතිය දුක බව වැඩිලා නැද්ද ඔබට? ජාතිය නිසා නිවෙන දින මේ මහා දුක් හතරම මොකක්ද කියන්නේ? තථාගතයන් වහන්සේ දේශනා කරන අභිගුත් මෙන්න මෙහෙම දෙයක්. ජරා මරණ දකින්න කෙනා තමයි ශ්‍රමණයා කියන්නේ. යම් කෙනෙක් ජරා මරණ දකින්නවා නම් අන්නේ කෙනා තුන ශ්‍රමණ ධර්මයේ තියෙනවා කියන්නේ. ජරා මරණය නැකිනු. දැන් ජරා මරණය නිසා මහා දුකට පත් වෙන්න පිඟුතුනි මොකක් ඇතිවීම නිසා? ජාතියක් හටගත්ත නිසා. එහෙනම් ජාතියක් හටගත්ත නිසා ජාතියක් තිබුණොත් ඒ මොහොතේම ජරා මරණයට ලක් වෙනවා. එහෙනම් ජරාවක් මරණයත් උරුම වෙනවා හැම මොහොතකම ජාතියක් ලබා ගන්නට. එහෙනම් මේ ජාතිය නේතු පිඟුතුනි මේ මහා දුකට හේතුව. ඔන්නෝම එකින් එක උඩට බලාගෙන යන්න. ජාතිය නම් මේ මහා දුකට හේතුව පිඟුතුනි ඔබට අහන්න පුළුවන් මේ ජාතිය කාගේද කියලා. ජාතිය කාගේද කියලා මහන්න පුළුවන්. ජාතිය කාගේද කියලා අහන්න බෑ පිටින්. ජාතිය කාගේද කියලා අහුවොත් ඒක වැරදි. ඒකට හේතුව ජාතිය කියන එක කාගේද කියලා නෙමෙයි අහන්න තියෙන්නේ ජාතිය කියන්නේ කුමක් ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක්ද කියන. මොකද එකම ජාතිය හට ගන්න පුළුවන් ඔබ දෙන්නේ තුන. ගොන් ජාතිය, අම්මැලි ජාතිය, හරජ් ජාතිය, බූරු ජාතිය, මෝඩ ජාතිය. දැන් ඔබ දෙදෙනෙක් එකපාර මෝඩ වෙන්නේ නැද්ද? එහෙනම් දැන් ඔය මෝඩ ජාතිය කාගේද කියලා අහුවොත් එහෙම නයිටි ළඟ ඉන්න වෙන්නේ නැද්ද කියන්නේ? මේ මහත්ය මට මෝඩ වෙන්න ඕනේ ඔබගේ ජාතිය මන පොඩක් දෙන්න කියලා ඉල්ලන්න වෙන්නේ නැහැ. වැටුණාද මං කියන්නේ? ජාතිය කාගේ හරි නම් මෝඩ ජාතියට අයිතිකාරයෙක් ඉන්නවනම් ඔබට මෝඩ වෙන්න ඉන්න වෙලාවට ඔබ මොකද කරන්න ඕනේ කියලා මේ මහත්යර ගිහිල්ලා කියන්නේ මේ මට මෝඩ වෙන්න ඕනේ ඔබේ ජාතිය පොඩ්ඩක් මට දෙන්න කියලා නේද එහෙනම් ජාතිය කාගේද කියලා අහන්න බෑ පිටුනේ ජාතිය කුමක් ප්‍රත්‍යයෙන් පණමෙනවද කියලා අහන්නවා එහෙනම් ජාතිය පැනිනවා භව ප්‍රත්‍යයෙන් එහෙනම් යම් භවයක් ජනිත වුණා නම් පිටුනේ අන්නේ භවයේ නිසා ජාතිය උදා වෙනවා ඒක නවත්තන්න බෑ මේ ලෝකේ ඉන්න කාටවත් අන්නේක නිසා තමයි මේ මහා දුක්ගෙනන ජාතිය නවත්තන්න සතගතයන් වහන්සේගේ භවේශය කරන්නේ රාගක් හේව නිබ්බහන ද්වේෂක් හේව නිබ්බහන මෝහක් හේව නිබ්බහන කියන එන රාග දේශ මොහ නැතර වැඩි අදින කටයුතු කරන අඩියක් තියන ජීවිතේ අඩියක් තියෙන හැම වෙලාවකම බලන රාග දේශ මොහ නැතෙනවද කියන අවිකන්තේ පටික්කන්තේ සම්පජානකාරී හොති කියලා බලන්න ඉස්සරහට එනකොට පස්සට එනකොට බලන්න ඉස්සරහට ගියම කොටද පස්සට ආයෙත් මේ රාගයේ උදසාද මේ යන්නේ ද්වේෂයේ උදසාද මේ යන්නේ මොහයේ උදසාද මේ යන්නේ එනම් මේ ආයුතු ගමනක් නෙමෙයි නේ රාගයේ දෝෂෙ මොහ නැතිව උදසා නම් මම මේ කැප වෙලා ඉන්නේ මේ යන්නේ රාග දේශ මොහ සඳහා ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති කියලා මේ වටපිට බැලුවේ මොකටද මේ පැත්ත බැලුවේ මේ පැත්ත බැලුවේ ඇයි රාගයට හේතු වෙන වැඩක් කරන්නේ ද්වේෂයට හේතු වෙන වැඩක් කරන්නේ මොහයට හේතු වෙන වැඩක් කරන්නේ එනම් මම මේ කරන්නේ සුසු නැහැ අන්න එහෙම සිහියෙන් ඉඳගෙන බලන රාග දේශ මොහ ඇති වෙන හැටි රාග දේශ මොහ නැති කරගන්න ඕනේ ආකාර ඔය විදිහට පුළුවන් මේක නේ ඔබ සතරාදි පට්ටානේ වට කාය අනුපස්නාව වට එකේන ක්‍රම වේද ඔබ හැම මොහොතකම බලන්න ඔබගේ එම් එක මොකක්ද ඔබගේ ඉලක්කය මොකක්ද ඉලක්කය හිත පිටවන්න ඕනේ හැම මොහොතකම ඉලක්කය ස්පර්ශ කරන්න කියලා ඉලක්කය මෙනෙහි කරන්න කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා හැම මොහොතකම ඉලක්කය මෙනෙහි කරන්න කියලා මොකද්ද මේ විතර ඉලක්කයද තථාගතයන් වහන්සේ දේශනා කළ තියෙන මිගුතුනි කර්මස්ථානයේ අරමුණු කරන්න නිවන මකරන්න නිවන කර්මස්ථානයේ අරමුණු කරන්න ඕන නිවන මෙනෙහි කරන්න ඕන හැම තිස්සෙම නිවන මෙනෙහි කරන්න ඕන පිටුතුනේ නැත්තම් ඉන්නේ මොකද්ද කොළඹ ඉඳලා නුවර යන ගියේ කා කඩු ගන්නවා පල්ලෙමට එලා කඩු ගන්නාවේ අසිරිය බල බල ඉන්න ඇයි නිවන මෙනෙහි කළේ නැන්නේ කොළඹ යන විද්‍යාව මමත ගුණ අන්තිමට එතකොට මොකද වෙන්නේ සාර වූ තැනක් කොහේ හරි අවුච්ච එකම මොකද වෙන්නේ ඔය සාර වූ තැන නතර වෙලා ඉවිල්ලා ඒක බල බල ඉන්න ඕන ඕක කරන්න ගිහලා තමයි චතුත් අධ්‍යානයේ නතර වෙලා ඉවිල්ලා උඩ බල බල ඉන්න ඊට පස්සේ ආනේ මට ආලෝකයකුත් මෙහිලා වානේ එතනින් එහාට මම මොකද කරන්නේ කියලා බලගෙන ඉන්නේ. එහෙනම් මේ නිවන නෙමෙයි මෙහි කරලා තියෙන මෙච්චර වෙලා. මෙච්චර වෙලා බලලා තියෙන මොකද මට ධ්‍යාන සුවේ කොහිලාද එන්නේ කියලා. මට ප්‍රීතිය කොහිලාද නැගෙන්නේ සුඛේ කොහිලාද නැගෙන්නේ කියලා. ඇයි ඒ? ධ්‍යානේ වඩන්න කලින් ඉගෙන ගන්න මොකද සමිදක්කන් සමිචාරන් සමාධි විවේකයන් ප්‍රීති සුඛං ප්‍රථම ඥාන උපසම්පජ්ජ විහෙරති. ඔටි ඉගෙන ගන්න බෑ දැන් බලගෙන ඉන්නවා දැන් මට කොහිලාද ප්‍රීතිය එන්නේ ඕම් ප්‍රීතිය ආවා ආවා ආවා ආවා. ඊළඟට මොකද කරන්නේ මට ප්‍රීතිය නැගුණා දැන් ඊළඟට මොකද කරන්නේ? දැන් බලනවා දැන් මට සුඛය එනවා ඔන්න සුඛය එනවා දැන් ඔන්න සුඛය එනවා කියලා හිතාගෙන දැන් ඔහොම ගිහිල්ලා දැන් එනවා මේ මෙච්චර වෙලා මෙනෙහි කරලා තියෙන මොකද්ද මෙච්චර වෙලා මෙනෙහි කරලා තියෙන කර්මස්ථානේ වඩලා තියෙන එකම එක දේක නේ තමයි මොකද්ද ප්‍රීතියයි සුඛයයි එහෙනම් අමතක වෙලා නේද ටින් විතර යන්න ගිය ගමන අමතක වෙලා නේද යන්න ගිය ගමන තියෙනවා එහෙනම් ප්‍රීතිය සුඛය ලැබුණත් එකයි නැතත් එකයි තමයි නිවන් ලැබෙනවා නම් කැමති නැද්ද ඒකට කැමති නැද්ද මොනව ධානයක් කරේද හරි කමන්නේ මම නිවන් ළඟින් දිනනවා නම් කියලා ඒ තුනත් එහෙම කැමති නැද්ද එන අන්න එතනයි ඉන්නේ මට ධාන ලැබුණත් එකයි නැදත් එකයි ප්‍රීති නැගුණත් එකයි සුඛ නැගුණත් එකයි පස්සත් නැගුණත් එකයි ඕ නැගෙනවන් නැගී තථාගතයන් වහන්සේ දේශනා කළා දිනන ධර්මයේ උසින් ධර්මයේ පුරවයි නිබ්බාන පරතේ නම්දා ධර්මයේ උසින් ධර්මයේ පවත්වනවා කියලා එන පවත්වන වෙලාවට පවත්වයි මට ඕ අරමුණු කරන් දෙන්නේ ඒවට අහු වෙන්න එපා හැමදෙස්සෙම බලන්න තියෙන රාගය උදහාද මම මේ කටයුතු කරන්නේ ද්වේෂය උදහාද කටයුතු කරන්නේ මොහොය උදහාද කටයුතු කරන්නේ දැන් යම් මොහොතක මට රාගය දැනෙනවා නම් බහ බහ අයින් වෙන්නේ. උප්පන්නම් කාම විතක් ගන්න ආදි වාදිත බජාති විරෝධී ව්‍යන්ති කරෝති අනභවං ගමේති. ඔන්න ඔතන තමයි හිත තියන්නේ හැමදෙස්සෙම. මේ මට නැගිලාගේ කාම විතර්ථකයක්ද? කාම විතර්ථකයක් නැගුණා නම් මම බහ බහ මේක දුරු කර ගන්නවා. ආයි නැගිටින්න නැති වෙන්නම් මම බලා ගන්නවා. සිහියෙන් ඉන්න ඕනේ ඒකට. සිහියෙන් ඉඳි නැත්තම් මොකද වෙන්නේ? කාම පරිවිතර්ක නැගිටින්න මම කාම පරිදායයට පත් වෙන ඉන්න කාම සංසේවණේ ඉඳලා තමයි නතර කරන්නේ. එතකොට වැඩි ගිහින් ඉවරයි. කාම විතර්කේ නැගෙන වෙලාවෙන් බලන්න ඕනේ හොඳට. කාම විතර්කේ නැගෙන වෙලාවෙන් ඨංගල් ප්‍රහාණය කරගන්න උත්සාහ කරගන්න. හොඳට අවබෝධයෙන් ඉන්න. එහෙනම් සද්ධර්මය ශ්‍රවණය කරලා නිවන් දකින්න ගමනක් නම් යන්නේ පිටුදී හොඳ අවබෝධයෙන් ඉන්න ඕනේ හොඳ සිහියෙන් ඉන්න ඕනේ. සිහියෙන් ඉන්න මේ මේ පාරේ යනකොට සිහියෙන් ඉන්න කියලා කිව්වේ. සිහියෙන් ඇවිදින්න කියලා කිව්වේ. ගච්ඡන්තෝ වා ගච්ඡාමි ද පජානාති කියලා කිව්වේ. ඒකේ මොකක්ද? ඇවිදිනකොට ගල් ගල් ඇනිනවද කටු ඇනිනවද කියලා බලන එකද කිව්වේ. නේද? ඇවිදිනකොට බලන්න තියෙන්නේ ඇවිදින්නේ මොකටද මේ? මේ මොකක් උදසාද යන්නේ? රාගයේ නිසද යන්නේ? ද්වේෂයේ නිසද යන්නේ? මෝහයේ නිසද මේ යන්නේ? එහෙම ගමනක් නම් මට මොකටද මම මේ යන්නේ? එහෙම බල්ල ක්‍රම වේදයක් තියෙනවා. එහෙම නැත්නම් මේ කය හැදිරෙන ක්‍රම වේදයක් තියෙනවා. ඒ විදිහට තොන්නම් බලන්න පුළුවන්. එහෙම දේශනා කළා තියෙනවා. මම ඒක දැන් කියන්න යන්නේ නැහැ. ඒක බොහොම ගැඹුරු ධර්ම. ගම්මීර ධර්ම. සරලව බලන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අතක් ඉහෙට ඉස්සුව නම් මම මොකටද මේ අත ඉස්සුවේ? මොහේට පැත්තේ අත ඉස්සුවේ. මොකටද මේ ඉස්සුවේ? එක පාට සංගීතයක් ඇවිල්ලා කකුල පොඩ්ඩක් හෙල්ලෙනවා. ඒ මම මේ මොකද්ද මේ කලේ? ඔන්න සීපත් කරලා බලන්න. Taman තුලින් දකින්න තියෙන තව කෙනෙක් කකුල හොල්ලන එක Taman නිවන් දකින්න පුළුවන්. සංගීතයක් කනගාට ඔබ සතුට නැති වෙන අල්ලපු විතර ගන්න අඩනවා. දැන් ඒක සීකලා නිවන් දකින්න පුළුවන්ද ඔබට? නෑ වැඩක් නෑනේ. ඒකෙදී තියෙන රාග මට්ටම ඔබට වැඩක් නෑනේ. ඔබට ඉතන අඩු රාග මට්ටම නම් තියෙන ඒකෙදී තියෙන රාග මට්ටම ඔබට සීකලා. ඔබගේ රාග මට්ටම සීකලා එතනින් මිදෙන්න උසාවි. එහෙනම් ඔබගේ ඇඟිල්ල විතර නම් ඉස්සෙන්නේ. ඒ සින්දු යන වෙලාවේ ඔබ පොඩ්ඩක් සීකලා බලන්න මේ ඇඟිල්ල ඉස්සෙන්නේ මේ වගේ. ඉතින් බලන්නකො මේ මහා ධර්මස්කන්ධය දරා ගන්න ඕනේ නෑනේ මේ නිවන් දකින්න. ඒ බොහොම සරල දෙයක්නේ. තමන්න රාග දේශ මොහ එනවද කියලා දකින්න තියෙන්නේ. සෝතාපන්න ඵලයට පත් වෙලා සෝතාපන්න ඵලයට පත් වෙච්ච ගමන් මහා අත්‍යවශ්‍ය දෙයක් කියනවනේ මේ විදිහට මම නිවන් දකින්න ඕනේ කියලා. ඒ අවස්ථාවේ එන්නේ නැත්තම් මේකද මේ සෝතාපන්න ඵලයට පත් වෙන්නේ ඇයි? මහා වීර්යයක් නැගිලා ආවේ නැත්තම් මම නිවන් දකින්න ඕනේමයි කියන්නේ. ඒක උදෙසා මොකද සෝතාපන්න ඵලයට පත් වෙච්ච කෙනා සම්මාදිට්ඨිකයි නේද? සම්මාදිට්ඨියට පත් වෙච්ච කෙනාට සම්මා සංකප්පේ වැඩෙන්න ඕනේ කියන්නේ ආයාසයෙන් කරන්න ඕනේ එකයි. ආයාසයෙන් කරන්න ඕනේ දෙයක් දෙන්නේ නේ. අව්‍යාපාද සංකප්පෝ අවිහිංසා සංකප්පෝ නෙක්ඛම්ම සංකප්පෝ කියන සංකල්පන නැගිලා එනවා නිබේ. ඇයි ධර්මියෝ ධර්මිය පවත්තන්නේ නැහැ? බුදුහාමුදුරුවෝ කියපද යන්නේ ධර්මියෝ ධර්මිය පවත්තනවා කියන. එහෙනම් අපි ආයෙ අමුතුවෙන් කරන්න ඕන දෙයක් නැහැ. සද්ධාවට පැමිණිච්ච කෙනෙක් නැත්නම් පැමිණිච්ච කෙනා නම් මේ ප්‍රසාදී යති මේ වගේ චේතනාවෙන් කළ යුත්තක් නැති වෙන ධර්මතාවය එක. ආයෙ මොකද ගන්න තියෙන්නේ? ආයෙ අමුතුවෙන් මට ප්‍රසාදී යති මේ වගේ කියලා කියන්නේ තියෙනවා. ප්‍රසාදී යත්ත හොට ප්‍රීති ඇති වේවායි චේතනාවෙන් කළ යුත්තක් නැති වෙන ධර්මතාවය එක. ඉතින් එනයි ආයෙ ගන්න තියෙනවා. නැත්නම් මුදල සීලෙන් අවුත් ප්‍රතිසාරයෙන් ප්‍රසාදී යත් ආදී වශයෙන් එහෙම යන ක්‍රමවේදයක් තියෙනවා. එහෙනම් දැන් කොහොම හරි කමන්නේ ධර්මය විසින් ධර්මය පුරවනවා නේද? එහෙනම් ඔබට කරන් තියෙන්නේ මොකද්ද තියෙන්නේ? ඉස්සෙල් සද්ධර්මයේ ශ්‍රවණය කරන සද්ධර්මයේ සද්ධා සම්පන්න වෙයි. සද්ධා සම්පන්නයාට ප්‍රසාදී නැගිනවා ඒ සද්ධාව සීකරන්න. මම මෙච්චර මේ හතර අපා ගත වෙන්නේ හිටපු කෙනෙක් මම මේ හතර අපායේ නිදාස උනානේ කියලා මහා ප්‍රීතියෙන් ජනිත වෙනා හිතට. මහා ප්‍රසාදයක් හට ගන්නවා. මේ ප්‍රසාදය තුළින් ප්‍රීතිය ජනිත වෙනවා. ප්‍රීතිය දුකේ ජනිත වෙනවා. ප්‍රීතියෙන් පස්සද්දී ජනිත වෙනවා. පස්සද්දී දුකේ ජනිත වෙනවා. දුකෙන් සමාධිය ජනිත වෙනවා. සමාධිය යථාභූත ඥාන දර්ශනයට වැටෙනවා. යථාභූත ඥාන දර්ශනය නිර්වේදයක් නිර්වේදයෙන් විරාගයක් විරාගයෙන් විමුක්තියක්. විමුක්තිය විමුක්ති ඥාන දර්ශනයක් කියන ධර්මය විසින් ධර්මය පවත්වනවා. නිබ්බාන පරිදේ නාම සදා ධර්මය විසින් ධර්මය පුරවනවා. ඔච්චර සහයෝගයක් මේ ධර්මිය විසින් මේ තමන්ට අරන් දෙනවද? පොඩි වීර්යයක් වල ඕක කරගත්ත හොඳ නැද්ද? තමන් හිතලා බලන්න මේ. අපි දහමත් කියලා දෙනවා නම් වීර්ය වැඩෙනවා, කරුණ කියලා දෙනවා නම් ආහාර ටිකක් දෙනවා නම් ඉන්ද්‍රයන්ට දෙනවා නම් ලෙඩ බේතුත් කරනවා නම් ඉන්නට වස්තුවකුත් දෙනවා නම් ටික ටික තව මොනවද ඕනි නිවන් දකින්න? තව මොනවද තුන් හතරක් පහෙන් ගැලවෙන්න ඕනි? තේරිච්චයි ගැලවිලා පැනලා යන්නයි තියෙන්නේ. වෙන කරන්න දෙයක් නැහැ. මුළු ලෝකෙම තේරෙනවා හිටියොත් එහෙම මේ කවර කවදාකවත් තමන්ට මේක කරගන්න හම්බ වෙන්නේ නැහැ. තරම ධර්මයක් මේක එලෙමෙන්ට් හදනකොට මම තාත්තා විරුද්ධ වෙනවා. ආයි කතා දෙන්නේ නැහැ. ඒක හන්න දෙන්නේ නැහැ. මම තාත්තාට ධර්ම තේරුණා ළමයි හැදෙන්නේ. එහෙම හරි තේරුණා නම් තාත්තම තරුණ ධර්ම මේනකොට ගිහිල්ලා තියෙන්නේ නැහැ. එහෙනම් අම්මා තාත්තට ධර්ම තේරෙලා නැහැ. මේකට විරුද්ධ වෙන්නේ මොකද? එහෙනම් අම්මා තාත්තා දෙන්නම ධර්ම අවබෝධය මේ ළමයා නිවන් දකින්න බැරිුනොත් එහෙනම් මොකද වෙන්නේ? ඒක හරි අසාධාරණයි. ඒ නිසා තමයි ඒ දරුවෝ තේමිය කුමාරයා වරේමේ ආදර්ශයට අරගෙන අනුත් කරන්නේ. අපිට ඒවට උපදෙස් දෙන්න බෑ. නමුත් ඒ දේවල් ඒ විදිහට කරගෙන තමන් ගැලවිලා ඉන්නවා. කරන්න දෙයක් නෑ. මෙච්චර කාලයක් තිස්සේ සංසාරයේදී ලෝකේ සාරයි කියලා ලෝකේ ආහාරය දේශනා කරන මහ උතුමන්ව නිගා ගන්න ඉවරලා ඒ උතුමන්ගේ මඟ හරස් කළා. ඒ උතුමන්ව පැවිදි වෙන බැරි කළා. ඔක්කොම කළාට පස්සේ දැන් මොකද වෙන්නේ? දැන් පැවිදි වෙන ගියාට පස්සේ අවු අපි ඔක්කොටම වැඩි හිටින්නේ. මටත් නැතු වුණා නේ. මටත් තිබුණා. ඒකයි තියෙන්නේ. මොන අධි සංසාරේ සාන්තුරියද? ඒ මහා සාන්තුරියක ඉඳලා පටන් ගන්න දවසේ ඉඳලා ආවේ. ධර්මයේ හැදිරෙන කාලේ තමයි අපි වැඩි දිනනවා නම් මේ විදිහට ධර්මයේ හැදිරෙන්නේ නැති කාලේ කොහොමද තියෙන්නේ නැද්ද? දැන් ඔබ ධර්මයේ හැදිරි ඔබට කවුරුහරි නිනියක් කරන්න ආවොත් එම් බයින් නැද්ද? යන් ධර්මයේ හැදිරෙන්නේ නැති කාලේ විනයක් කරන්න ආව නම් කොහොමද තියෙන්නේ නැද්ද? හැමෝම ඉස්සරහ පොඩි වචනයක් කියව කියලා මුළු පවුලම ගෙට දාලා ගිනි දිනලා නැතුවද? ඔබ මට නව නිංගිරාසලයි කියලා. එහෙම නොකර ඇති කියලා ඔබ හිතනවද? එහෙනම් ඔන්න ඔය මට්ටම ඉඳලා මේ කරුණු කාරණා කරගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ මෙහෙම ඉන්නවා බොහොම හොඳයි තමයි. අරුන්න ගිනි ගිනි දීලා මහා විනාශයක් බවට පත් කළා. තුම දේවල් හොඳට තේරුම් ගන්න. තේරුම් ගන්න යථාර්ථයට මූණ දෙන්න. ඒකයි තියෙන්නේ. යථාර්ථයට මූණ දීලා තමන්ව බේර ගන්න කිව්ව නිකන් රවට්ට ගන්න එපා තමන්. තමන්ට නිදහස් වෙන්න පුළුවන් කමක් තියෙනවා නම් මහා නිදහස් වෙන්න. ඔය නිදහස් වෙන ඕනෑම කෙනෙකුට ප්‍රතිපාදනය කරන්න දෙනවා අපි. මගේ සම්මාන්තරය දෙන්න, භාගයක් දෙන්න, කාලා දෙන්න නැත්නම්. නැත්නම් ඔක්කොම දෙන්න. තමන්ගේ වැඩේ කරගන්න ඇවිදින්න. 10 දෙනෙක් කියන 10 දෙනාට සම්මාන්තරය 10 කරේ බෙද අපි ඔක්කොම කමු. මේ කුරුකයි තිබ්බත් එක ඇදත් එක ඇවිදින්න මේක පිරිසු කරලා නිවන් දකින්න බෑ කවදාවත්. ඔ මේක ඔහේ තිබ්බත් එක ඇදත් එක තියෙන්න ඕනේ මොකක්ද? මේ හිත පිරිසුදු කරගන්නයි ඕනේ. මේක පිරිසුදු කරගත්තේ නැත්නම් එහේ මොකද වෙන්නේ? මේ භවෙන් භවෙන් කියන මහා දුකින් අත් කරගන්න වෙන්නේ. බණ අහන වෙලාව විතරක් ඔළුවට අරගෙන හරියන්නේ නැහැ පිළිදෙල මේ දේවල් කරන්නේ. ඉතින් සම්මාදීටපත් වෙන සම්මාදීටපත් වෙච්ච ගාන මම කියන්නේ අව්‍යාපාද සංකල්පනා නැගෙන්නේ ඉතින් යා. කාව නසන්නද? කාව නසන්නද මේ වැඩ කරන්නේ? මුළුමඩ නසන්නද මේ විදිහ මේ අනිත්‍ය දුක් අනත් වෙච්ච ලෝකේ. තව මාර්ගයේ මොන මාවත්තාවක් පවතින්නේ නැත්නම් අල්ල නලන දන මහ ගිනි දුකක් නම් තියෙන්නේ. දැන් හොරහං කළා කියලා මට ආගි දෙයක් ගන්නද මොනව ගන්නද? ගත කියලා මට සැපයෙන් ඉන්න පුළුවන්. තණ්හා කරන දන තණ්හා කරන්න කරන්න තමන්න දුක නම් තියෙන්නේ. සතෙක් මරලා මම මොනවද ගන්නෙ? සතෙක් මරලා මස් ටිකක් ගත්තා නම් ওই මස් ටික නිසා ආයි මන් දුක් විඳින්නේ නැද්ද? ඔය සෝතාපන්නේ හිතන විදිය. සෝතාපන්නේ හතු මරන්නේ මතක් සමාදන් වෙලා ඉන්නේ නැමේ. සෝතාපන්නේ සතෙක් මරන්නේ නැති විගුණේ කතා මරලා ගන්න දෙයක් නැති නිසා. සෝතාපන්නේ හොරකම කරන්නේ නැති හොරකම කළා ගන්න තරම් බන්නේ දැන් මේ ලෝකේ නැති නිසා. යමක් යමක් නිසා ඇලෙනවනේ. ඒ ඇලිච්ච හැම දෙයක් නිසාම තමන්න දුකින් ජනිත වෙනවා නම් විගුණේ හොරකම කළා ගන්න එක මොකද වෙන්නේ? මේ ෆෝන් එකේ අයිතිකාරය දැන් පෙළෙනවා මම මේක හොරකම් කළොත් දැන් කවුද පෙළෙන්නේ ඉතින් ඉන්නේ? මේක හොරකම් කළා මගලම තියාගත්තොත් එහෙනම් කවුද පෙළෙන්නේ දැන්? දැන් මන්නේ මෙලි. මේ. දිනම මේ හොරකම කියන එක සාධනද? ඒ නිසා තමයි සෝතාපන්නය හොරගම් කරන්නේ. නේද දනුවක් ලැබෙයි කියලා බයිට එහෙම නෙමෙයි. හොරගම් කරන්නේ. කාමයේ වරදව හැසිරෙන්නේ නැද්ද? හොත් මේ දනුවක් ලැබෙන බයකට එහෙම නෙමෙයි. මොනව ගන්නද? අන්ධද වෙනින්දා මට අරගෙන මම මොනව කරන්නේ? මේ අනිච්ච දුක් කරත් මේ ලෝකෙ මගේ වශයෙන් කිසිමක් පවතින්නේ නැත්තම්. ඇලෙන ඇලෙන දන මහ දුකින් නම් තියෙන්නේ. මහා ආසාරයක් නම් තියෙන්නේ. අසුබයක් නම් තියෙන්නේ. මොනවට ගන්නද මම මේ දේ? මේක වැටහිලා ඉන්න ඕනේ තමන්න සම බුදු ඥානයට. ධර්මයේ ශ්‍රවණය කරදි මේක වැටහිලා ඉන්න ඕනේ. බොහෝ විදිහෙන් මේක වැටහිලා තියෙන්නේ නේද වරේ. හැබැයි මම ලේබල් නම් ගහන්නේ නැහැ කාටවත්. ආ මුදෝත්තාපන්නේ මම ගාමි අරියක් කියලා. තමන් දැනගන්න තමන් තුර දින කෙලස් කොච්චරද කියලා. ඒ කෙලස් ප්‍රමාණය වැඩ කරගෙන යන්න. කෙලස් නසනවා කියන මහා උත්තරීතර අදිස්ථානීය යුක්තවම කටයුතු කරන්න හැම මොහොතක. වෙන දෙයක් නැහැ දෙපින් විදිහට වෙන මොනවයි කියලා කරන්නද මේ ලෝකේ. තව හිටියක් කරන් තියෙන මොකද හරක වගේ බරයද හම්බ කරගෙන හම්බ කරගෙන මඩේ හිටේ ඉන්නේ උඩ දිදී ඉන්නේ කෙනදී. තමනුත් පොඩ්ඩක් කාලා ලොරි එක දේවල් අනිත් ඒවට දීලා හෝප් එක දේවල් තමන් කරා. වෙටි කරන උදේ ඉඳලා රෑ වෙනකම් මහන්සිලා රස්සාවල් කරා. වෙටි කනේ කලියද ජීවිත කාලෙම. අද දැන් තමන්ව බේර ගන්න ලෑස්ති යන්නේ නැද්ද? කොහොද දැන් තමන්ව බේර ගන්න මොකද කළේ? තමන් මැරලා හුණුව පය ගියාට පස්සේ තමන්ව බේර ගන්න කවුද ඉන්නේ? අද මු ළමයි ටිකේ ඉන්නේ. මොකක්වත් තේන්නේ නැහැ. ඕ අර කුණු බල්ලෙක් හිටියේ මෙතන. කොහේ කුණු බල්ලෙක් ගියාද මෙහෙළු දරුවෝ ටික. උංගල් දන්නවා තාත්තා කොහෙද ඉපදෙලා ඉන්නේ. සංසාරේ තියෙන මායාව බලන්න. උදේ ඉඳන් රෑ වෙනකන් නැහිලා හරියක් මොකද දරුවන්ට කන්න බොන දින අන්තිම තාත්තා බල්ල වුණා. උතර දැන් කුණු වීදි පණු හැරි හැලියද. කොහෙන්ද කවුද මෙහෙට ඇවිල්ලා තියෙන්නේ? ඔය ටික ඔබටත් වෙනවනේ. මේ මෙතනින් මිදලා ගියේ නැත්තම්. මොන අපරාධයක්ද මේ කරගන්න හදන ජීවිතවල. පොඩ්ඩ සිහි කරලා බලන්න. නොතේරෙන වගේ ඉන්නේ නැද්ද? සිහි කරන්න. හැම මොහොතකම සිහි කරන්න. මොනවා මොන වෙයිද දන්නේ. එහෙනම් සෝතාපන්න ඵලෙ තමයි බන්නේ දැන් තව කොහෙද මේ ලෝකෙ තියෙන්නේ? සන්තියාවිය මට ඩය මානිය මතකේ සත්කාය දිට්ටි ප්‍රහාණය සතෝ කිව්ව පරිදි. දන්නේ පහර කන කෙනෙක් ඒකේ නිදහස් වෙන දක් කරන්නේ යම් දෙයක්. දැන් දන්නේ කවුරු හරි පහර කරනකොට කියනවා මම ප්ලේන් ටියක් බීලා මම නිදහස් වෙන්නම් කියලා. නෑ නේද දුවන්න නේද හදන්නේ? උටිකකා නැගින් නැගින් දුවන්න නේ හදන්නේ? හිස ගිනි ගන්න එක ගින්නේ වෙලෙ. කොණ්ඩේට ගිනි වලුනා නම් පිඟුදින අන්න එකේ නිදහස් වෙලා යන්නේ කොහොමද අන්නේ විදියට? සත්කාය දිට්ටි ප්‍රහාණය. මේ සත්කාය දිට්ටි දුරු කළා. සෝතාපන්න බණ්ඩපත් වෙන කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. එහෙනම් මේ හැම මොහොතක්ම පාවිච්චි කරන්න ඒකට නේද? එහෙනම් ඉස්කෝලේ එක නවත්තලා හත් දිනකක් හරි මොකද්ද කරන්න තියෙන්නේ? බණ අහලා සෝතාපන්න. ඊට පස්සේ ඕන් නාගව නැතා. සෝතාපන්න වෙච්ච ආරසාවක නාඩගන්නට නැහැ. ඒකයි බයිලතු කියන්නේ ඕන් නාගව නැතා. තමන්ව බේර ගන්න. තමන් ඉන්න අඩිය මොකද්ද කියලා දැක ගන්න. මහා වලග්ගාව ඉන්න තියෙද්දි මේ වලෙන් දඩෝස් ගාලා වැටෙනවා. වැටිච්ච එකම ඔතනින් ඉහට ඉවරයි මේ කතාව. ඔබ පවුන. ඒ වගේම අන්නේ පිරිසටත් මේක මේ දායාදේ දෙන්න. හැමදෙස්ම තමන්ගේ බෑගේ CD එකක් තියාගෙන ඉන්න. CD එකක් තියාගෙන තමන් යාළුවෙක් මුණ ගැහුණා නම් කෝච්චියේ බස් එකේ හරි කමන්නේ. පොඩ්ඩක් යද්දී කතා කරලි වෙලා මේ කාරණු පැහැදිලි කරලා දෙන්න. මම මේ ධර්මයක් අහනවා. මේක නම් සාන්තයි ප්‍රණීතයි කියලා මම දන්නවා. මාව නිදාසෙවි යනවා. ඔබත් මේක අහලා බලන්න කියලා දෙන්න. ඒ දෙන්න කියලා කියන අපේ ගොඩ වැඩි කරගන්නේ එහෙම නෙමෙයි. අපිට ගොඩව ගහගෙන මොනව කරන්නේ? ඔබ දන්නවනේ එදා ඉදලා අපි ගොඩව ගහන පැත්තේ ඉන්නේ අය නෙමෙයි. ඉස්සරහදරෙන් කියලා බල කියලා පස්සදරෙන් බැල්ල යන පිරිසන්නේ අපි. මොකද ඉස්සරහදරෙන් කියලා බල කිනකොට පිංගුදනේ එනකොටම වල කපලා දිනවා ධර්මය අහන පිරිස. ලාභ කීර්ති ප්‍රසංසා කියලා. ඒ වල ගාවින් යනකොට මොකද ගන්න මාර්යා පොඩක් තට්ටුවක් දාන දොක් කරලා වලට වැටේ. ඕක තමයි ඔය ගොඩාක් කටියට වෙන්න දේශනා කරන. ඒ නිසා තමයි මම මගේ පිරිසට හැම දේශම කියලා තින්නේ අපිත් එක්කින පිරිසට හැම දේශම කියලා තින්නේ ඉස්සරහින් කියලා බලටික් කියලා පාල් පෑන දොරි පැල්ල යන්නේ කියලා. බලටික් කියේ කවුද කියලාවත් දන්නේ නැහැ එතනින් පැල්ල ගියා. ඒක වැඩි වෙලා. නැත්තම් මොකද වෙන්නේ? ලාභ කීර්ති ප්‍රසංසා දෙන්න බලාගෙන ඉන්න ලොකු අලක් අපනවා ගේවෙන්නේ. මේ ධර්මාශ්‍රයයට පොඩ්ඩක් මෙහෙයි. ඊළඟට මොකද කරන්නේ? නැගිටලා උතනින් එන්න හදනකොටම මාරයා කරන්නේ මාරයට මහා මෙහෙසක් කරන්න ඕනේ නැහැ. මොකද බලවල් කපලා දෙනවා කවුරු විසින්ද? ජනතාව විසින් වල කපනවා. ඒ ජනතාවගේ වරදක් නෙමෙයි මේ පුණ්‍ය හේතකින් ගරුගුණ හේතකින් යුක්තව යම් පූජාවක් කළා නම් ඒක මහත් බලයි මහ නිසන්තයි. ඒකේ ආයි වරදක් නැහැ. ඒක නෙමෙයි මම කියන්නේ. ඉතින් වලක්නේ කැපෙන්නේ. ඒ වල තමන් බේරෙනව නම් වල කැපෙන්නේ නැහැ. වලක්නේ කැපෙන්නේ. ඒතකොට මොකද වෙන්නේ? ලාභ කීර්ති ප්‍රසන්නතා කියලා කියන්නේ පිළිදෙන මහා ධර්ම දෙයක්. ඒ කියන්නේ පැවිද්දටපත් වෙනකොට අම්මට ප්‍රාර්ථනා කරලා කියන්නේ අනේ මගේ දරුවට ලාභ කීර්ති ප්‍රසන්නතා නැගේ බිඳු මාත්‍රයි පල ලැබෙන්නේ පාගිය. මේ ඵලයේ පූර්ණේ කරගන්නක. අම්මට කියනවා ප්‍රාර්ථනා කරන්න කියලා නම් එහෙමක. මගේ දරුවාට මේ පැවිදි ගමනේ මේ මාර්ගයේ පූර්ණ වෙනකන් ලාභ කීර්ති ප්‍රසන්නතාවගේ බිඳු මාත්‍රයක් ලැබෙන්න පාන. සාමාන්‍ය අම්මගෙනේ ප්‍රාර්ථනා කරන මගේ දරුවා ලාභ කීර්ති ප්‍රසන්නතාව හැම දිනෙකම ලැබෙන්න කියන්නේ. නමුත් පැවිද්දට යනකොට මේ විදිහේ ලාභ කීර්ති ප්‍රසන්නතාව ලැබෙන්න එපා කියලායි ප්‍රාර්ථනා කරන්න කියලා කියන්නේ. මොකද ලාභ කීර්ති ප්‍රසන්නතාව ලැබුණා කියලා කියන්නේ මොකක්ද? එදෙනම් මල කපා ගත්ත මාය ඩොක් කල වලට තලකන ඔය බලින් ගොඩින තම වරුදු පහක් ගත. ගොඩාක් දේශන තියන්නේ යට උදික තමයි මෙතන. ඉතින් හරියට පරිසම් වෙනන මේ දේවල්. පරිසම් වෙලා තමයි මේ කටයුතු කරන්නේ. අපි අද මේ தත්ත්වෙටපත් වෙනකොට දෙගදෙනි මේ தත්ත්වෙටපත් වෙන එක ප්‍රසිද්ධ කරා නම් එහෙම මොකද වෙන්නේ? මේ උත්තරීතර தත්ත්වෙටපත් වෙන එක ප්‍රසිද්ධ කළා නම් එහෙම. ඇයි නොකලේ? අවශ්‍ය නැති නිසා. මෙතරවලු කෑ ගහ ගාලේ වෙන්නේ මේ ගමන ඉස්සරහට කෑ ගහ ගාලේ මේ යන්නේ. මම ඇවිල්ලා මේ ස්ථානේ හැංගුණා. හැංගිලා මේ හිටියේ. ඒත් මම හැංගිලා ඉඳ බැරිුණා. දැන් ඔබ ආවනේ හොරගේ. දැන් අද හතරට තව කට්ටියක් එනවා. ඉතින් දැන් ඉඳහලක් නැහැ. එයාල අපේ මේ හාමුදුරුවන්ට හිඳ වෙලා තියෙනවා. ඒවට අදාළ වෙලාවල් හදලා උන්වහන්සේලා දින් මේකටම කැපවෙච්ච පිළිද. උදේ ඉඳලා නැවෙනවා බඩ භාවනා කරනවා. ඉතින් උන්වහන්සේලා දින් යම් කැපකිරීමක් කළා. ඔබට පිළිද වෙන්නේ නැහැ වැඩ පිළිද හදලා. ඉතින් මං ඉන්නේ උන්වහන්සේ ලෝක කරදරයක් ඒ ඉස්සරහ. දැන් දිනේ සතුරු වන්නෝනේ දිනේ මේවා කරන්න ඕනේ. ඒකමද මේ දහම ඉපදුනේ නේද මේ දහම දෙසට. ඒකයි මම කියන්නේ මේක මොහොතක්ද මේ හැම මොහොතම වින්දින අපිට මාර්ගය වඩන් තියෙන වෙලාව. මේ උත්තරමයට මාර්ගය වඩන් තියෙන වෙලාව. මේ උත්තරමෙන් මෙතෙන්ට ඇවිදලා ඔබට ආශිර්වාද කරනවා මේ ධර්මය අවබෝධ වෙන්න කියලා. මොකද මහා සත් මේ ගරුගුණ හිදී යුක්තව යම් ඉති ආශිර්වාදයක් කළා නම් ඒ ආශිර්වාදෙන් ඒ සත්ක්‍රිය අපිට බොහොම මේ උපනිෂ්ඨේ සැලසෙනවා. ඒක නිසා ඒ උත්තරමෙන් මේ තනට ඇවිත් ඔබට ඒකට ආශිර්වාද කරනවා මේක අවබෝධ කරගන්න. ඉතින් මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනෙ ගන්න. බණ කැවුවනම් ඉතින් මේ බණ දරා ගන්න. මේ බණ දරාගෙන ඉන්නලා මේ බණ මෙනෙහි කරා. නිකන් අපරාධ කාලයෙන් නාස්ති කරන්න නැතුව. ඒ විදිහට කරුණු කාරණා කරගෙන ගියා නම් ඔබ ඒකාන්තයෙන්ම දිනන වැඩ පිළිවෙලකට පත් වෙනවා. දිනන්නම් මේ වැඩේ කරා. ඒකයි බොරු වල නිකන් ඔය අතපය දියන් අර මල් වටින අත ගන්න වගේ ඉන්නේ නැතු බර හරන අරගෙන ඉන්න කඩේ තුන. ඒ වගේම මම ඔබගෙන් ඉල්ලන අනිත් ඉල්ලීම තමයි. මම නම් ඔබේ කීලීමයි කරන්නේ. ඉල්ලීම් දෙක. පළවෙනි එක තමයි මේ දෙන්නේ මේ සාසනය පරිපූර්ණේ කරා. දෙවෙනි ඉල්ලීම තමයි සාසනය ආරක්ෂා කරගන්න. සාසනය පරිපූර්ණේ කරන්න එකක් අනිත් එක තමයි සාසනය ආරක්ෂා කරන්නේ. ඒකයි මම හැමදෙස්සෙම කියන්නේ සමගි බෑගේ CD එකක් තියාගෙන. සාසනය ආරක්ෂා කරනවා කියලා කිව්වෙ මේ දෙන්නේ තමයි පුළුවන් ආකාරයෙන් මේ සම්ධර්මයේ ප්‍රචාරය කරන්න. ඒ වගේම මේ සද්ධර්ම විවසා කැප කැප වෙලා කරවර කටයුතු කරනවා නම් අන්නේ ප්‍රතිපහසුකම් තලඳ දෙන එක කරගන්න. ඔන්න ඔය දෙක කරන්නේ ඉතරයි ඕනේ. මේ පිළිබඳ වැඩ කරන මිනිසෙක් නිවන් දකින්න ඕනේ කෙනසක් ඉන්නෝ නම් ඒ අයට වීර්ය වඩා ගන්න අවශ්‍ය කරුණක් තියෙනවා නම් ඒ ටික දෙන්න. ඒ ප්‍රතිපහසුකම් තලඳ දෙන්න. ඔබගේ මාර්ගය ඔබ පූර්ණ කරන සද්ධර්මයේ ප්‍රචාරය කරන්න. ඔය සද්ධර්මයේ ප්‍රචාරය කරන පිළිද ඔබ වගේ තව අයත් මේක අහුවේ. අද මෙතන කී දෙනෙක් ඉන්නවද පැවිදි වෙන්න බලාගෙන ඉන්නේ? ඒකයි එන ඔබට මේ පැවිදි වෙන්න අවස්ථාව උදා වුනේ. ඔබට මේ සද්ධර්මයේ ඇහිච්ච නිසා ඔබ නිදහස් වෙන්න යන්නේ. ඒ වගේම තමයි මේ තව කෙනෙක් නිදහස් වෙනත් මේ සද්ධර්මයේ කතා කරලා. ඔබට දේශනා කරන්න අමාරු වෙන්න පුළුවන්. අනුශාසනා ප්‍රාතිහාර්යයත් එක්ක උපදින්නේ බොහොම සුළු පිරිසක් විතරයි. ඒ සාධනය කරපු මහා පින්බලයකට ඒක උපදින්නේ. සාධනේ කල පින්න ගන්නවා කියලා අදිස්ථාන කරගෙන සම්බුදුරජාණන් වහන්සේලාගේ නියත නිරුද්ධ ගත්ත පිරිස. මේ අනුශාසනා ප්‍රාතිහාර්යක උඩ කතා කරන්න පුළුවන් වෙච්ච එක විතරක් හරියන්නේ නැහැ. ඒ අයට ඒ වෙනකොට මාර්ගඵල ලැබිලා තියෙන්නේ. ඒ වගේම අනිත්‍ය දුකනත් ස්වභාවයෙන් ඒ ස්වභාවයෙන් මතු කරලා කතා කරන්න පුළුවන්කම ලැබෙන්නේ. රාග දේශ මොහොන හේන ආකාරයෙන් සද්ධර්මී කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම ත්‍රිපිටකයේ කතා කරලා ත්‍රිපිටකයේ කියවුවාම ඒ ත්‍රිපිටකයේ තියෙන කරුණු මනාවකට පරිසින්න වෙලා ඒක හරිය ආකාරව වැටහිලා එන්න ඕනේ තමයි. ඔය ඔක්කොම කරුණු කාරණා සැකෙන්නේ. නිකන් කතා කරන්න පුළුවන් කෙනාට මේ අනුශාසනා ප්‍රාතිහාර්ය කියලා කියනවා. කතා කරන්න පුළුවන් කෙනාට කියන්නේ වාචාලය කියලා. වචනේ තාලය කරන්නේ ඉන්න. එහෙනම් ඒකට විතරක් නෙමෙයි කියන්නේ. එහෙනම් මේ හැම එකක්ම එකට ගැළපීලා ඉන්නවා. එතකොට තමයි බිඳුනි අහනහන කෙනාට රාවට්ටණී මායා කියන ස්වරූපයට වැටෙන්නේ. තථාගතයන් වහන්සේ ගාවට ගිය කෙනෙක් ආපහු ආවෙ නැහැ කියනවා. ඒකයි පිළිස කියන්නේ ගත්තේ. ඕනනාල සමනේ යනවා මගද හන්දේ බහැගෙන. සංජේක 500ක් අරන් ගියා උබලගේම පරිසම් කරගෙන. ඕක තමයි බුදුහාමුදුරේ එනකොටම කිව්වේ. ඔන්න භූමි පාලුව එනවා. මේ මහා භූමිය පාලනය කරලා මේ කාන්තාවන් කන වැන්දු කරන එක ආයෙන ඕන පරිසම් යන ලෝකෙ. ආගතසෝ මහා සමනෝ මගදානම් ගිරිපජා. අන්න මගද කන්දේ. අර මහා සමණේ එන පංජේක හට්ටියක් අරන් ගියා. උබලගේ උට මොනව කරයිද දන්නේ හංග ගනිලා මිනිස්සු ටික. ඒ වගේ මට්ටම ඉස්සරහට උදා වෙනවා. ඔය මට්ටම ඉස්සරහට උදා වෙනවා ඒකාන්තයෙන්. මොකද හේතුව බොහෝ පිරිසක් පැවිදිනවා පිළිගන්නේ. ඒකට හේතුව තමයි මේ බුදුන්ගේ අනුයෝගයේ උදා වෙලා ඉන්නේ. බුදුන් කාලේ දිවිච අනුයෝගයේ තමයි උදා වෙන්නේ. ඉතින් ඔව මේ මහා තාර පින්කමකට තාබය වෙලා නින්නේ. ඔබ ඊයේ දකින්න දෙන පින්කම. ගරුකුල සිතින් යුක්තෝ වේ කරපු මහා තාර දෙවි. මොන තරම් ශ්‍රේෂ්ඨ සේවයක්ද කියලා. අවිත් මාර්ගයේ වෙනවා මේ ඉඳගෙන. ඒක තමයි කලේ. එතනට ගියේ නෑ. එතනට ගිහිල්ලා උත්තම විරිතක් ඉදින් කරු මහා මහා මහා දෙයක් කළා. එතනට ගිහිල්ලා අර මහා සාර දෙයක් කළාට පස්සේ බින්දුනේ ඒකේ උපනිශ්‍රේ ගන්න තිරසකුත් ඉන්නේ. මේ නිසා මොකද කලේ? ඉඳගෙන මාර්ගය වඩන්න පටන් ගත්තා. ඒකේ උපනිශ්‍රේ ගන්න. ඒකයි තියෙන්නේ. මේ උත්ම ගන්න පල්ලිය දාන වෙලාවෙත් මාර්ගය වඩනවා විතර වෙන දෙයක් මොනවා කරන්නේ. ඉතින් ඒ දේ ඔබත් උදා කරගන්න ජීවිතවලට. ජීවිත උදා කරගෙන දෙමුදේ මේ ශාන්ත මනිතෝ නිවන සාක්ෂාත් කරගන්න. වෙන දේවල් වලට හිත දින වැඩක් නැහැ. තරුණ දරුවනි මම ඔබට කියන්නේ මේ ශාන්ත ප්‍රණීත නිවන සාක්ෂාත් කරගන්න. තමන්ගේ දෙමාපියන්ට තේරුම් කර දෙලා ඔතනින් මිදෙලා එන්න. මේ මිදෙලේ හැම මොහොතකම ඔබව ආරක්ෂා කරන ඔබට පත්ති පාදුම සල්ලා මේ කටයුතු අපි හිත කරමු. මෙතනින් මිදෙන්න. මේ ආරාධනේ අපිට කලේ නැහැ නේද? ඒක නිසා අපි මහා කාලයක් දුක් විඳිනවා. සැප විඳිනවා කියලා හිතාගෙන විඳින්නේ මහා දුකක් විඳින්නේ. දැන් තමයි තේරෙන්නේ සැප කියන්නේ මොකද්ද කියනවා අනුමතන. අල්ලද්දි සැපයි කියලා හිතාගෙන ඇල්ලුවා පුළුවන් තරම්. අල්ලද්දි නෙමෙයි සැප දෙන්නේ නෙමෙයි අතාරින්දි සැප කියලා උන් වැටිලා ඒක. හැබැයි සැපේ කියලා කිව්වෙ පෙලීමෙන් නිදහස් වෙන නිසා උන් මතක තියා. අල්ලද්දි පෙලිනවා ඒක නිසා ඒ පෙලීමෙන් නිදහස් වෙනවා අතාරින්දි. ඒක නිසායි සැප නැතුව සැප කියන එක පලවන්න දෙන ලෝකේ නැහැ. ඔබ ලෝක වැටිලායි. විශේෂයෙන් මම තරුණ තරුණියන්ට මේ කතා කරනවා. ජීවිතය අයාලේ දෙන්න එපා. අල්ලගන්න කොහොම හරි අල්ලගෙන මෙංගුවට දාගන්න. එක ජීවිතයක්. මේ මුළු සසර ගමනටම එක ජීවිතයක් නෙමෙයි කියන්නේ. අවුරුදු 60ක්. ඒ 60ක් දැන් 20ක් ඉවරයි නේද? ඉතුරු 40 ගැන මේ කියන්නේ. 40ක් ඉවර නම් ඉතුරු 20 ගැන මේ කියන්නේ. 50ක් ඉවර නම් ඉතුරු 10 ගැන මේ කියන්නේ. මුළු භව ගමනම නැති කරගෙන. මෙදෙනි මිදෙන යන සිංහදෙනි. ඒක කරන එක සුදුසු නැද්ද? ඉතින් පොඩ්ඩක් හිතන්න. ඔබගේ අතේ සීළු තීරණ තියෙනවා. ඔය වයිසර කියලා හිතගේ බැහිච්චායි පිංගදින උතනින් යන්න පොඩ්ඩක් මෙලි කියලා බලන්න තමන්ගේ දරුවන්ට මොකක්ද දෙන්නේ? තමන්ගේ මුණුමුරන්ට මොකක්ද කියලා දෙන්නේ? ධර්මයේ නොදී පන්තිය දුරකින් සමාජය හදන්නේ නැහැ. සමහර අය කතා වෙනවා පන්තිය දුරකින් සමාජය හදමු කියලා. ධර්මයේ ලෝකෙට දෙන්න තුරුලන් පන්තිය දුරකින් සමාජය හදන්න. බුදුහාමුදුරුවෝ කොහෙද කියලා තින්නේ මේ රකවල්ල බන්දින මරණෝතපි බන්දින කරත්තන් කියලා කියලා තියෙනවා බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ කියන දින් දේශනා කරලා තින්නේ මෙන්න මේමයි. පානාතිපාතා පටිවිරතෝ හෝති. පානාතිපාතාවෙන් වැඩ කියලා ඉන්න. පානාතිපාතා වේරමණියා ධම්මං දේසේති. පානාතිපාතයෙන් වැළකීම උදෙසා දහම් දේශනා කළා තථාගතයන් වහන්සේ. ඔන්න ඔහොමයි මේ පන්තිර සුරකින්න සමාජයක් ලෝකෙද බිහි වෙන්නේ. පානාතිපාතයෙන් වැළකීලා සිටීමේ ධර්මයේ ඇහෙන්න ඕන. අනිච්ච දුක්ඛනාත දේශනාව ඇහෙනකොට පිටින්දි පානාතිපාති කරන්නේ කවුද? කාටද හිතෙන්නේ කරන්නේ? මොනවටද කරන්නේ? මොනවටද හොරකම් කරන්නේ? මේ ලෝකේ අනිච්චයි දුක්ඛයි අනත්තයි අසුභයි නම් අල්ලන අල්ලන මහ දුක්ගිනි නම් තියෙන්නේ. තව කෙනෙක්ගේ දේක් අරගෙන මොනවද දබන් තියෙන සබද? ඉතින් ඒකද බලන්න. ලෝකේ හැදෙන්නේ ඔන්න ඔතකොට. නීති ධම්මද ලෝකේ හදන්නේ බෑ. හදාගෙන යනවාද නීති බලවල දීපේ නැහැ නේ කාටද? දින චුන්දසුංගරට එල්ලලා මරන්නේ මේ කියන. චුන්දසුංගරට මේ ආරාමයේ හැපැත්තේ. පන්සලක් යහපැත්තේ මම බලුවා කියලා දැම්මොත් ඉන්න දෙයිද? නමුත් බුදුහාඳුනයි කාලේ බුදුහාඳුනගේ ආ හිට මහා කාලයක් වැඩ හිටි මහරාමයේ හැපැත්තේ දින්නේ ඌරුමත් කඩේ. ඌරු මරණේ තමයි ඒක උදේ ඉඳලා වෙන ගඟ. එහෙනම් පොසොන්ලොච්චි වලට කියන්න තිබ්බනේ මේ ඔබ මේ මේ මේ අපේ ආරාමයේ හැපැත්තේ මේක දාන්න ඔන්න කව ඉතලා හදාන්නේ. බුදුහාඳුන සත්තු මරන්න එපා කියලා නෙමෙයි බුදුහාඳුන සත්තු මරන්න එපා කියන ධර්මයේ දේශනා කළා. ඒ සත්තු මරන්න එපා වෙන ධර්මයේ. සත්ත හිංසාවර එපා වෙන ධර්මයේ දේශනා කළා උනාට. ඒකගේ පානාතිපාතා වේරමණියා ධම්මං දේසේති. පානාතිපාතයෙන් වැළකී සිටීම උදෙසා ධම්ම දේශනා කළා. නැතු නීති පනවනවනේ. එදේම හොඳට තේරුම් ගන්න. තේරුම් ගන්න තමාගේ දරුවන්ට මුරුමුරන්න මේ දායාදේ ලබලා දෙන්න. නැත්නම් ඒකුණ්ඩත් එන්නේ ඔබ වගේම හිසගේ පැහිලි වෙලා දුක් වෙන්න. මීර දින වෙලාවේ ඇඟේ ශක්තිය දින වෙලාවේ ඒක කරගන්න. මේ ආරාමේ පුරවන්න. ඔබ අනුරාධපුරේ නම් ඉන්නේ මේ ආරාමේ පුරවන්න. ඔබ කොළඹ මැත්තේ නම් ඉන්නේ ධර්මයේමයි ආරාමේ පුරවන්න ඇවිදින්න. ඔබ වෙනුවෙන් තමයි ආරාම විහාර හැදෙන්නේ. විහාර කොහෙද ආරාම හැදෙන්නේ? ඔබ වෙනුවෙන්. ඔබ වෙනුවෙන් ප්‍රතිපාදකයන් තමයි. ඔබ හැම කෙනෙක්ම දන්නවා මේ ආරාමයක් හැදෙනවා කියලා. ඒවල සම්බන්ධයි. ඒවත් එකයි මේවත් එකයි. ඔක්කොම එක එක විදියට යනවා. මේ උත්තමේ හේ වරිනවා, ඒ උත්තමේ මේ වරිනවා. ඒව ක්‍රම වේදකට යනවා. ධර්මයේ නැගෙන තැන ධර්මයේ අවබෝධ කරගෙන මේ ගමන යන නිසා. ඒකයි කොතනකටද සම්බන්ධ වෙන අතිවිද සද්ධර්මයේ ශ්‍රවණය කියලා මේ කටයුතු ටික කරගන්න. එහෙම කරගත්තොත් තමන් දිනු, එහෙම නැත්නම් තමන් පදක්. තමන් පැරදුනාම යනකම බලාගෙන යන කුණු හැලිච්ච බල්ලෙක් ඉඳි මේ නවකත්. ෆොටෝ එකක් ගහලා ෆෝන් එකේ ඉස්සරහටම දාගන්න. මං කවදා මෙතනින් මිදෙන්නේ කියලා. උජාරුවට නම් ඉන්න එපා මේකදී. මට නම් හිනා එනවා උජාරුවට ඉන්නේ. මහා සල්ලි කාර්යය අපි ඉස්සරහ උජාරුවට ඉන්න ගියත් පස්සේ මට නම් හිනා එනවා. තව දෙයකින් වෙන දේ දැකලා. පණ ටික යන්න විතරයි ඕනේ. කෙලීම් අසුචි වල ලෑල් උස්සල බැලුවා නම් ගජ රාමෙට අසුචි ගන්න. හිටියේ මහා උජාරුව. මට වඩා කෙරුමෙත් තවත් නැහැ කියලා. අතේ තිබ්බේ බ්‍රේස්ලට් එක කොච්චරද? ලක්ෂ 20යි. අතේ තිබිච්ච එක. හරේ තිබිච්ච එක ලක්ෂ 50යි. එහෙම තමයි හිටියේ ඉන්න. හුස්මපොද යන්න කලින් ළමයි දෙන්නේ ගලව ගත්ත ඒක. හුස්මදී ගියාද පෙට්ටි එක දාලා වල්ලලා දැම්මා. පෙට්ටිය ගියා ලක්ෂ 50ක් ගෙදර ලෝකෙට බේන්න දැම්මා. ඉතින් ලක්ෂ 50යි පෙට්ටිය අර මිනිහ පිටේ නෝ. පෙරේතය ගජරාමෙට අසුචි ගන්නවා. උදේම කඩලගෙන බලන් ඉන්නවා. මිනිහෙක් වැසිගෙන ඉඳලා. ඕක තමයි ඇත්ත. උතන්ට නම් දක්ක ගන්න ඕනේ තමයි. ඔහේ ඉඳලා කරගෙන යන්නේ. ඉන්න විතරයි වෙන්නේ මම කියන්නේ ඇල්ලෙන් පල්ලෙහාට වැටෙන්න නම් ආයාස කරන්න දෙයක් නැහැ. මොකද්ද කරන්න තියෙන්නේ? මොකද්ද කරන්න තියෙන්නේ? අද රැති ඉන්න. ඔය යන විදියට යන්න. යන විදියට යන්න. ඊළ බලන්න මොකද වෙන්නේ කියලා. ආයාස නැගන්න දෙයක් නැහැ ඒක. ඔයයේ ඉන්න තියෙන්නේ. දින ඩොග් ගාලා වැටෙනවා වෙච්ච එක මම. ඒක නිසා අපි සමන්ගේ වැඩ හදිද්දී ඔය විදියට කරගන්න. කරගෙන ඉන්නලා තමන්ගේ බව ගමන් නසා ගන්න මහා මේ මොකක්ද කටයුතු දාගෙන ඉන්නවා තමන් මේක කරගන්න. ඒක තමයි තියෙන්නේ මිදෙන්නේ. මිදීම නාතයි. එක දෙයකින් මිදිලා බලන්න. එතකොට තේරෙයි මිදීම කොච්චර නාතද කියලා. අල්ලන්න එපා. ඇල්ලුවොත් අනාතයි. තව පුරුකක් ගන්න එපා. ඇල්ලුවොත් අනාතයි. තමන්ගේ ශරීරයත් තමන්ගේ දිවි පැවැත්මක් මේම මෙන්න මේ විදිහට පවතින ඕනේ කියලා කියන එකක් ඔය ඔක්කොම එකතු වුණොත් එහෙම මොකද වෙන්නේ? ඔය ඔක්කොම නිසා ඔය අල්ලගත්ත තැන්නේ ඔය ඔක්කොම ඔය හැම දෙයක් නිසාම දුකයි නම් තව එකේ ජීවිතේට සම්බන්ධ වෙන මොකද ඒ අර ටික ඔක්කොම නිසා ආයි දුක දින පටන් ගන්න තව කෙනෙක් නිසා තවත් එකේ සම්බන්ධ වෙන මොකද ඒ නිකම්ම හිතන බලන්න අල්ලන තැන ගිනි ඒකම මෙනෙහි කරන්න හැම තිස්සෙම ඇල්ලුවද ගිනි ඇල්ලුවද ගිනි ඇල්ලුවද ගිනි ඔක මෙනෙහි කරලා බලන්න ටිකක් යමක් අල්ලලා අල්ලන ගිනි අතින් අල්ලන්න මේ හිතින් අල්ලන්න ඉතින් අල්ලගත්ත ගමන් දුක් දැනෙන හැටි හිත සිංගල බලන්න. එන ඇල්ලුවොත් ගිනි නම් පින් ඉතින් අතැල්ල මිදලා වෙල්ලා හැරෙක නේද සාන්ත ප්‍රතිද. තේතං සන්තං ඒතං පරිදාය ජා සබ්බ සංකාර සමතෝ සබ්බ උපාදි පරිදිසග්ගෝ තන්නං කියෝ විරාගෝ නිරෝධෝ නිබ්බානති කියලා කිව්වා. අතැල්ල මිදලා හැරෙක නේද සාන්ත ප්‍රතිද. එන අතැල්ල මිදේ හොර දල්ලන් ඉන්න තම. අල්ලන් ඉන්නේ මහ ගිනි නේ. අතැල්ල මිදලා යන්නේ. හොඳයි මේක දුන්නේ නේද? දැන් මේකෙන් පස්සේ තව දේශනාවක් තියෙනවානේ. හතරට ආයෙ තව කිරිසක් එනවානේ. මම මේ ඉන්න විදිහට කාටවත් කියන්න දෙන්න තරමට හොඳයි ඉතින්. නේද අපි හද. මේ හොඳයි එමන. බොහෝ වෙලාවක් සම්ධර්ම දේශනා කළා. එතකොට මේ විදිහට ඔබ හැම කෙනාම දන්නවා අපි මේ සම්ධර්ම දේශනාව කරනවා කියලා කියන්නේ මොකද්ද මේ තථාගතයන් වහන්සේගේ ප්‍රඥා සාධනය විදුම්පත් කරනවා පිළිසුතු. ඒක ඔය මේට කලින් මේ මහා යතිවරු මේ කරුණා සාධනය විදුම් මේ ප්‍රඥා සාධනය විදුම්පත් කරවන්න ගිහිල්ලා. ඕක කනකටවත් ගත්තේ නැති ඒ කාලේ දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ප්‍රඥා සාධනේ පිට ගන්න බැරු කරුණා සාධනේ පිට ගන්න මට්ටම කි. දෙන පිනක් අනුමෝදන් වෙලා ඉතින් හරි ගොඩ යනවා. ඒක නිසා ඉතින් එක පෙරේතෙක්වත් තියන්න ඕනේ නැහැ. එක පෙරේතෙක්වත් තියන්න නැතුව කිඳුනේ හැම පෙරේතෙක්ම දීපත් ගල්. ඒගොල්ලෝ තිංගල් මෝදන් කරන්න තිංගල් මෝදන් කර කර කොහොමද මෙතන ඇදලා ඉන්නේ දා. මේ වලේ වැල් ඉන්න හැම එකෙක්ම අදින්න කිඳුනේ ඇහෙට පවුනියකු. කියන දේ අහන්න ඇති කම නිසා මෝඩ කම නිසා උතන්න ගියාට. ඔය දඩුව විඳින්න ඕනේ කාලේ නෙවෙයි. ඒක නිසා කොහොමද ඇදලා ඉන්නේ දා. ඉනන් අනුමෝදන් වෙනවා සුබ දවස් වෙන්න පුළුවන් කියනවනම් ඒ සිළු දිනකට පින් විදුල පතුරට එයා සුබපත් කරන එක අපේ යුතුකම. මොකද ඒක කරන්න පුළුවන් අපිට බල්ල බල්ලොන්ට කරන්න බෑනේ. මොකද පරහේ අතනේ. දැන් බේද වෙලා ඉන්නේ. දැන් ඉතින් අනුන්ගේ පින්ින් විතරයි පෝෂණය වෙන්න පුළුවන් තමන්ට දෙයක් කරලා පින් පෝෂණය කරගන්න බෑ. ඉතින් ඒ කටයුත්ත කරන්න. එහෙනම් පින්වල මොනවාට කලින් ඔබ මේ මෙන්න මේක දිනවා මේ පූජාවක් සිද්ධ කරන්න ඕනේ කියලා. ඒකත් එහෙම සිද්ධ කළා නම් ඒකත් ඒ දිනත් එහෙම අනුමෝදන් කරන්න පුළුවන්. ඒ පංගලා නම් හොඳයි. කොහෙද තියෙන දුරින් නම් හොඳයි. සෝදානම එන්නේ කොණියන් මොදනා කරන්නේ. මේ කොණියන් මොදනා මේ පස්සේ ඔබ වෙනින් මේ පිළියෙල කරගත්ත ඒ ගිලම්පසක් තියෙනවා. ඒ ගිලම්පසක් මුතු වලම යන පුළුවන් මොකිනාට. ඊගොඩදී ඔබ සාධාරණයක් ශ්‍රවණය කළාට පස්සේ ඒ සාධාරණයෙන් හිත පාදව ගත්තාම ඔබට දෙන දානයේ මහත්ඵලයි මහන් සංසය. එන යම් කෙනෙකුට පුළුවන් ඔබට දාන හැදින මහ පිංතිතක් උපදවගෙන ඒ පිංතිත කරන්න කරගෙන නිවන් දකින්න හේතු වාසනා සකස් කරගන්න. එහෙමනේ මේ ක්‍රමය. මොකද මේ ආර්ය සාතනීය දායක දායිකාව කියන එකක් නෑ මේ පසේ ඇවිච්චන්. මේ ආර්ය විනේ ඉන්නුනේ සිවුවනක් පිළිස විතරයි. මේ ඔබ දායකෙක් දායිකාවක් නම් වෙන්න හදන්න එපා. උපාසකෙක් උපාසිකාවක් වෙලා දායකකම දායිකාකම කරන්න. විශාකාව වගේ වෙන්න මේ ජීවිතේ ඉන්නකම්. මාර්ගයත් වදාගෙන උපාසක මට්ටමත් අරගෙන ඉන්න දායකකම කරන්නේ. ඉතින් ප්‍රශ්නයක් නෑ. නිකන් දායක වෙන්න එපා දැන් එපා. ඒක නිසා තමයි අපි මහත්තුරුන්ට මම කියලා දෙන්නේ කවුරු හරි කෝල් කරලා අහන්න සමහර අය අපිට ආධාරයක් කරන්න ඕනේ ධර්මයේ ඔබයි ආරාමයේ වෙන්න ගන්න. එතකොට කියලා තියෙන මුලින්ම අන්න CD ආදරෙන් ඉන්නේ. ධර්ම අවබෝධ කරගෙන ඉන්නේ. අනේ නේ අපිට CD හම්බුනේ නෑ කිව්වොත් එහෙනම් ආධාරය කරන්න කලින් පොඩ්ඩක් ඔයාගේ ඇඩ්‍රස් එක එවන්න. මොකද ඇඩ්‍රස් එකට CD එවන්න. එහෙනම් CD අහන්න ඉස්සෙල්ලා අහල හිත පැහැදුවොත් විතර ඒ කටයුත්ත කරන්නේ නැත්නම් ගමේ පන්සලට ගිහින් මුදල් ටික පූජා කරන්න. ඔය වගේ IT ගමේ පන්සලට නෙදී ඒක එහෙම කරන්නේ. විශේෂ පැහැදීමක් සිද්ධ වුණොත් විතර ඒ මේ වගේ ගරුතුල සිටින උත්තරේ කටයුත්ත කරන්න කියන්නේ. ඒකයි තියෙන්නේ. ඒක නිසා අපි හිතන්නේ මහත්ඵල මානිසංසයි ඔබට දෙන දානේ පව. ඉතින් ඒක නිසා ඒ උදෙසා ඒ වෙලේ අපි ඉගෙන කරලා තියෙනවා අපි එනවා තින්නල් මොඩක් කරලා ඒ කටයුත්ත කරමු. එවන පිළිගනි බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා ඒ බුද්ධ පූජා පවත්වලා ඒ අටදෙනෙක් රාදී ඒ පූජා කිරීමෙන් කරගත් ආවනත් අප්‍රමාණ කුණි සම්බාර ධර්මිය කුණි සම්බාර ධර්මිය පළමු කොටම හිඳුර පතරනා නිතිතුනේ මේ සද්ධර්මිය අවබෝධ කරගෙන මේ සද්ධර්මයේ ලෝකුර ප්‍රචාරය කරන්නා වේ උතුම් පිළිසත් මේ සද්ධර්මිය අවබෝධ කරගෙන මේ මාර්ග ඵල පූර්ණයේ කිරීම උදා උතුම් වූ නිවන් මඟ අටේ අරියතකම පූර්ණයේ කිරීම උදෙසා අපකප වෙලා කටයුතු කරන්නා වූ මහ පිළිසක් කියන වන්නී උතුම් කෙනේ දීපත් කරගෙන ඔබ ඉන්වෙස්ට් කරගත්තා වූ තීන පුණ්‍ය ගංගා අකුතල ගංගා ඒ ආකාරයේ විදුර පතුලක් නීපින් ගිහි දීපත් ගියාම නී උතුමියොත් මේ අද මේ තුළදීම නිත්‍ය මංගල කරුණ තුන්දර අමෘත මාලික වාණ ශාන්තිම සාක්ෂාත් කරගනිවා කියන සාදු කිරියක් දීගෙන ඒ වගේම පිළිවිදින මොහොතකට දීපත් කරගන්න එදා ලතාගතයන් වහන්සේ විසින් දේශනා කර ප්‍රදාන දෙතේ ශ්‍රී සද්ධර්මයේ මුඛ පරම්පරාවේ පවත්වන වැදින මාත්‍රි අරුවින් විහාරද ත්‍රිපිටකයේ ග්‍රන්ථාරම්භ කළ තමන්ගේ පණ පුදාගෙන තමන්ගේ පණ දිවල කොටගෙන ත්‍රිපිටකයේ ආරක්ෂා කරගෙන ආවා වූ ඒ උතුම් වික්ෂිභිජින උපාසක උපාසිකාගෙන සිවණක් පිළිසත් සිහිපත් කරගෙන ඔබ විසින් රස කරගත්තා වූ සීල පුණ්‍ය ගංගා අකුසල ගංගා ඒ උත්තරී උදිතා විහිදුල පතුල ලඟදී මේ දී පැති වියාමේ නී උත්තරී උත් මේ ශ්‍රී සම්බුද්ධ සාතන ඉතුරු දී මිනිත් මංගල පරම සුන්දර අමෘතමා නිවාණ ශාන්තිම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා කිව්වා නේද ඒ වගේ පිළිවෙත මොහොතක සිහිපත් කරගන්න දස දසක් ලෝක දාතේ ඉඳලා මේ ස්තනිට ආව වූ සීල දී බ්‍රහ්මාදී මේ වගේම තමන්ගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවන් වහන්සේලා ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ සාතන ඉතිරාත් කාලයක් ආරක්ෂා කරන්නා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිළි ඉතිරාත් කාලයක් ආරක්ෂා කරන්නා වූ ඒ ඉන්ද්‍රෝ පෙන්චන්සේක ප්‍රජාපති ආදී සීල දී සමුයන් වහන්සේලා වත් සිහිපත් කරලා මෙතින් දැස් කරගත්තා වූ සීල පුණ්‍ය ගංගා කුසල ගංගා එයාගේ නිදුර පතුලාරි නීපින් ගිහි දීපති වියාමින් ඒ විසේ ඒ දෙවියන්ගේ දේව අනුභවයේ වැඩි වේවා ශ්‍රී සම්බුද්ධ ශාසනයේ සිනහත් කාලයක් ආරක්ෂා කරත්වා තේරුවා අපේ දින සිනහත් කාලයක් ආරක්ෂා කරත්වා බලාපොරොත්තු වන්නා වූ බෝධිගින් උතුම් මොනිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා දැක් තිබෙනවා. ඒ වගේම පිළිවෙල මතක සිහිපත් කරගන්න ඔබ නවින් ජම්මාන්තගත වන දෙදෙනා වූ සීරු ඥාති මිත්‍රාදීන් තමන්ගේ අම්මා තාත්තා මුළුළු දුවා දරුවෝ ඥාති මිත්‍ර මිත්‍රාදීන් ඒ සියලු දෙනා සිහිපත් කරගන්න. ඒ වගේම දෙනුනි මහා ධර්ම යුද්ධයක් තියෙන කාලෙක මේ ලංකාද්වීපයේ ඊමේ පරිණෝගී ආවු යම් කිසි කෙනෙක් ඉන්නවා නම් සතුරු හෝ විදුරු වශයෙන් ඊමේ පරිණෝගී ආවු ඒ සියලු දෙනාවත් සිහිපත් කරගෙන එයාටත් මේ පිං විදුරු පතුරු හරින මේ වගේ පිං විදුරු මොහොතකට සිහිපත් කරගන්න. මේ අද්දැකීම විතරක් නෙමෙයි මේ කල්ප කාලාන්තරයේ ඉඳලා තමන් නමින් මේ පරිලෝක ගියා වූ ඒ තමන්ගේ අම්මා තාත්තා වුණා වූ ඒ දුවා දරුවෝ වුණා වූ ඒ සිළු දෙනාවත් සිහිපත් කරලා අන්නේ සිළු දෙනාටත් මේ පිං ගිහිදුර පතුරු ලරන්නේ මේ පිං ගිහිදී පැති වියාමේ නියත් යම් කිසි අභවිතානේ හිනන නේ ගතමි දේවා අදිරාමන සංඛ්‍යාත නිවලින් සැන සිව ලබත්වා කියන සාදු කියලා යට තින්න මොදක් කරන්නේ. ඒ වගේ පිටකතර මොහොත වෙන සිහිපත් කරගන්න මේට කල්පනාවක් ඇදලා තමන් විසින් අවද සාධාරණ ලක් කළා තමන් මේ අවද සාධාරණයන් නිසා වෛරී ක්‍රෝධයෙන් පසු වෙලා දැරලා ගිහිල්ලා අදෝබ මරණව කපනව කොටනවා කියගෙන ඔය පිටපතෙන් ඇදලා ඔබගේ ආර්ය ගමනට බාධා වුණා ලෞකික ජීවිතයට බාධා වුණා අන්නේ සුළු දෙනාවත් සිහිපත් කරනවා විදුනත් කරගත් අවසීන පුණ්‍ය ගංගා අක්තර ගංගා එයාගේ නිහිරු පතුලරණ නීති නිදී පැති දියාමින් එයා ඒ අභව විස්ථානින් අතමි දේවා අදිරාම සංඝයාත නිවලින් සැලකීම ලබත්වා කියලා සාදු කියලා තියෙනවා මොනවා කරලා. ඒ වගේ පිටකතර මොහොතක සිහිපත් කරගන්න ජීවතුන් අතර ඉන්නව පිළිත් විශේෂයෙන්ම පිටකතර මේ සාතුරු මාතෙන් දේශනාවට ගත් දී ශ්‍රී සද්ධර්මයේ ලෝකේ පුරා ප්‍රචාර කිරීම සඳහා තමන් විසින් බෙහෙත මාතෙන් හරියම බෝල ගන්නා උදානේ කොටස කැපකපර කටයුතු කරන්නා පිළිත් ඒ වගේ පිටකතර අද මේ සද්ධර්ම දේශනාව ඒ සද්ධර්ම දේශනාව නිසා අපේ අටපිරිකර පූජාවක් සිදු කරා වූ සසලිරි පූජාවක් සිදු කරා වූ සීල දිනාව සිහිපත් කරගන්න දයාවති මංගල අමරා ශ්‍රියා හර්ෂ විස්මා සමරනායක සෙරිල් යන ඒ සීල දෙනා සහ ඒ සීල දෙනාගේ පවුලේ හිත මිත්‍රාදීන් ඒ වගේ පිටින් තමන්ගේ ජීවතුන් අතර ඉන්නව අම්මා තාත්තා ගුරු දුව දරුවෝ ඒ සීල දෙනාව සිහිපත් කරගන්න විශේෂයෙන් මේ රට පාලනය කරන්නව පිරිස ඒ සීල දෙනාව සිහිපත් කරගන්න ඒ සීල දෙනාව සිහිපත් කරන විදිහට කරගත් අවසීන පුණ්‍ය ගංගා අපතල ගංගා එයාගේ පිටිදුර පතු කරෙන්න ඒ පිටින් කීදී බදිරියාමෙන් එයාට යම් ග්‍රහපල පතර දුව සාන්ද කර තිනුන ඒ සීල දෝ සාන්ද කර ගත දුරින් බුත වේවා යස්පකට වහෝ ආවල් දවසක සංකදෝ සාන්ද කර තිනුන ඒ සීල දෝ සාන්ද කර ගත දුරින් බුත වේවා යක්තපේද විතාද මලිවල කුම්බන්නරි වෙනියව දෝ සාන්ද කර තිනුන ඒ සීල දෝ සාන්ද කර ගත දුරින් බුත වේවා මේ ශ්‍රී සම්බුද්ධ සාසනය තුල දීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘතමා නිර්වාණ ඡාන්තිම සාක්ෂාත් කර ගනිත්වා කියන සාදු කියලා යට තිනුන මොදක් කරා. ඒ වගේම පිටිනු මොදක සිහිපත් කරගන්න අද මේ ස්ථානයේ ඉඳලා සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ කලින් යම් ආහාරකින් පාලකින් සම්තර වෙනවා නම් ඒ ආහාරයෙන් පණි ලැබෙනවෝ ශරීර ශක්තිය ප්‍රයෝගයෙන් සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ මාර්ගඵල අවබෝධ කරගන්නේ ඉමනම් ඒ ආහාර පාලසක ඇස්මෙලා එදා ආයත හතින් ඉඳලා වැවම සකස් කළ ඇලවිල සකස් කළ කුමුරු වපුර ලොබයක් කවල පාගල ආහාරය පසෙන් පිළිග ගන්න ගා අපි කපල කඩතු කළා යම් ප්‍රේසක් ඉන්නවා නම් ඒ වගේ තමයි විසින් මේ සම්බන්ධයෙන් හරියම වගත්තා වූ ධනෙ කුරතක් කැප කළා නම් ඒ ආහාර පාලසක ඇස්මෙලා උදව්වදව කළා නම් සාදු කියලා ගුණගුණ හිතකින් කටයුතු කළා නම් පිටු අනිත්‍ය සිල් දෙනාවක් සිහිපත් කරගෙන ඒ සිල් දෙනාටවත් ඔබ විසින් දැස් කරගත්තා වූ සිල් පුණ්‍ය ගංගා අර්ධර ගංගා විදුල පතුලාරි නීති මිහි දීපති රියාමින් එයත් යම් විදිහ අභව විස්ථාන කියලා නම් ඒකට මේ දේවා ජරාමර සංඝයාදින වෙනින් සැන් සීම ලබත්වා කියන සාදු කියලා යටත් තින්න මොදක් කරා. ඒ වගේම පිටු මොහොත කර සිහිපත් කරන දුර්මේ සැලදේ සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී හීතලින් තින්න ආරක්ෂා වෙලා මහා අවුරස්කින් ආරක්ෂා වෙලා මෙතුම දුරමින් ආරක්ෂා වෙලා සද්ධර්මයේ ශ්‍රවණය කරනවත් ආ මේ ස්ථාන භූමි ගොඩනැගෙන නිසා වෙන මේ ස්ථාන භූමි වල පදිංචි වෙලා ඉන්නා වූ මේ ස්ථාන භූමි විහාරාධිපති ස්වාමීන් වහන්සේලා සහ ඒ විහාරස්ථානයේ වැඩ වාසය කරන්නා වූ විහාරාධිකාරී ස්වාමීන් වහන්සේලා ඒ සියලු දෙනාම සිහිපත් කරන්නේ. ඒ වගේම මේ ස්ථාන භූමි සාතනෙට පූජා කළා වූ මේ මහ උතුමන් ඉන්නවා නම් උත්තමාවියන් ඉන්නවා නම් ඒ සියලු දෙනාම සිහිපත් කරගන්න. ඒ වගේම මේ ස්ථාන භූමි ගොඩනැගීම වෙලා ගඩොල ගාලි මේ ස්ථාන වල ගෙනල්ල බදල කළ සකස් කළා වූ යම් පිරිසක් ඉන්නවා නම් ඒකට සාදු නාදීන් හරි උදව්වක් උපකාරයක් කළ පිරිසක් ඉන්නවා නම් අනිත් සියලු දෙනාම සිහිපත් කරගෙන ඒ සියලු දෙනාට ඔබ විසින් අරස් කරගත් අවසීල පුණ්‍ය ගංගා අපතල ගංගා බිඳුර පතුලාරි නීති මිහි දීපති රියාමේ නියත් යම් ජබවීතාන කියන නංගෙන් අත මිදේවා අජනාවර සංඛ්‍යාත නිවලින් සැර සීම ලබත්වා කියන සාදු කියලා යටත් තින්න මොදක් කරා. ඒ වගේම මේ දින අවසාන වශයෙන් සිහිපත් කරගන්න ඔබ බොහෝ දුර බැහැර ඉඳලා මේ ස්ථාන වල පැමිණෙන්නේ නැති යාන වාහන මනාකර සකස් වෙලා තියෙනවා මම ආවත් මනාකර සකස් වෙලා තියෙන නිසා පහත් මේ ස්ථාන ළඟා වෙන්න පුළුවන් කමලන ඒ වගේම තියෙනුතුනි මේ සන්තර මේ පරිගතලා නැවත නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා සජීවීව ලෝකෙ දෝනෑමකට මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා මේ සීරු දේ උදා වෙලා තියෙන්නේ ඉතිහාස මතින් සම්බුද්ධ පිරිසක්ස අය ඇගේ අන්තිමාතික පිරිසක්ස ලෝක දීපු දායද නිසා එමනම් මේ දායද පිළිගන නිවන් දකින්න යන ඔබ දෙන පිණ යට අනුමෝදන් වෙන කැපයි ඒ සියලු දෙනාවත් මේ ලාවේ සිහිපත් කරන බිස්නස් කරගත් අවසීල පුණ්‍යගංගා අපුදල් ගංගා එයා කෙනෙක් පිළිදුරු වතුලන් මේ දී දීප ක්‍රියාවේ නේ යත් යමුති අභවිතාන කිනවනම් එන් අතු විදේවා අදිනාමන සංඛ්‍යාත නිවෙනින් සැර සීමලපත්වා කියලා සාදු කෙන යන සිංහල පොතක් කරා එමනම් පිළිදෙන බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා පිරිකරාදී දේ පූජා කළා බුද්ධ පූජා පැවැත්වුවා රහිත කරගත් ආවරම් ත ප්‍රමාණ පුරුණ සම්බාරධර මංගේ බලමහිමින් මේ ශ්‍රී මේ ලංකාද්වීපයේ මේ දෙන සලමද අරිහතුන් වහන්සේලා ලක්ෂ ගණනින් බිහි වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කළා. ඒ වගේම පිටුතේ ඒ කරගත් ආවරම් ත ප්‍රමාණ පුරුණ සම්බාරධර මංගේ බලමහිමින් ඔබ සිඳු දෙනාටම ඔබ සිඳු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළින් මේ අද මෙතුළදීම නිත්‍ය මංගල කරුණ සුන්දර අමුතුමාරි වාචාන්තිය සාත්සාත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කළා. ඔබ සිඳු දෙනාට තෙරුවන් සරණයි.